නමාමි බුද්ධං ගුණසාගරං තං සන්තා සදා හොන්තු සුඛී අවේරං කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ නමාමි ධම්මං සුගතේන දේසිතං සන්තා සදා හොන්තු සුඛී අවේරං කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ නමාමි සංඝං මුනි රාජ සාවකන් සන්තං සදා හොන්තු සුඛී අවේරං කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දංස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා කිච්ඡෝ මනුස්ස පටිලාභෝ මච්ඡාන ජීවිතං කිච්ඡං සන්දම්ම සවධං කිච්ඡෝ බුද්ධානං නුම්පාදෝති විහාරවාසී ගරුතර මහ සංඝරත්නය නමස්කාරයි සදහවත් වාසනාවන්ත පින්තුනි 2018 වර්ෂයේහි මැදින් පුන් පොහොදා හිමිදිරි පාන්දර සිට සමාදම් වූ පින්තුන් මේ අවස්ථාවට නියමිත ආගම වැඩසටහන් වලට සහභාගී වීමටයි බලාපොරොත්තු වන්නේ. ගල්ල පින්දුව කලබල මාවතේහි ශ්‍රී සද්ද සද්ධර්මෝදය ආරාම විහාරස්ථානයේ සිට පිළිගෙන ආනන්ද පිටකණුවේ මේ සිට පෙනෙමි. ඉතින් පින්තුන් මා සතුටට පත් වන්න තමන් මේ උතුම් මනසාර්ථ භාගයක් ලබාගත් අවස්ථාවේ ඔබේ ජීවිතයෙන් වටිනාම ප්‍රයෝජන ගන්න අවස්ථාව කියලා. පින්නතනේ අපි මේ ජීවත් වෙන්නේ ඊටාම දුර්ලභ මනසාර්ථ භාවයක ඊටාම දුර්ලභ කාලකපානුවකයි අපි මේ ජීවත් වෙන්නේ. ලෝකයේ දීර්ඝ කාලයකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනයේ සද්ධර්මයේ පවතින සමයෙන්ය අපි ජීවත් වෙන්නේ. මෙවැනි කාලයක් අපි ලබන්නේ සතර වාපින් කරලා. මෙවැනි කාලයක් වෙනතුන් ලැබෙන්නේ ඊටාම දීර්ඝ කාලයකට වරක්. ඉතින් එවැනි ආත්ම භාවයක් ලැබිච්ච අය හැටියට තමන් ලබා ගන්නා වූ මේ උතුම් මනසාරම භාවයේ වටිනාකම ඔබ තේරුම් ගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, තමන් ලබා ගන්නා වූ මේ උතුම් මිනිස්බරය දිනෙන් දින දිනවන විදිහට තමන් ජීවිත සකසා ගන්නට තමන් උනන්දු වෙන්නට ඕන. ඒ සඳහා පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ අපට උපා ප්‍රයෝජනවත් වෙනවා. ධර්මය අහපු පමණටයි අපේ ජීවිත සාර්ථක වන්නේ. ධර්මය අහපු පමණටයි පින්තුනේ අපේ ජීවිතයේ යා යුතු නියම ගමන් මඟ තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. සද්ධර්මයෙන් ශ්‍රවණය කරපු පමණටයි අපේ මනසේ දුක් පීඩාවල් නිදහස් වෙන්නට අපේ තේරුම් ගන්නෙ. ඉතින් පින්තුනි, මේ සිත සමාධියේ දවසේ ආරම්භයේදීම තමන් ලොකු අධිෂ්ඨානයක් කරගන්න ඕන. අද දිනේ මම ඉතාම අර්ථවත්ව කාලය ගත කරනවායි කියලා. පින්තුනි, උඹ දොර බැහැරින් නම් බොහොම වෙලෙත් සමාධියලා සෝදානම් වල මේ අවස්ථාව ඒ ගත කරන ජීවිතය වඩාත්ම අර්ථවත් විදිහට ගත කරන්න. සීලය කියලා කියන්නේ පින්තුනි, සිල්වත් කෙනාගේ තියෙන ලක්ෂණය තමයි කය වචනය සංවර වෙන්න ඕන. අපි වචනෙන් වචන පිට කරනකොට ඒ වචනේ සංවර වෙන්න ඕන. බුදුහාමර දේශනා කළා, පච්චවේකීත්වා වාචාය සම්මාහතබ්බන් කියලා. තමන්ගේ මුවෙන් වචනයක් නිකුත් වෙනකොට යැයි සිහිපත් කරන්නේ වචනය නිවැරදි වචනයක්ද කියලා. ඒ වචනේ තමන්ට අනුත්යයට යහපතක් වෙනවාද කියලා නැවත නැවත හොඳට සිහි කළ වචන කතා කරන්න කියලා. ඊළඟට බුදුහාම දේශනා කරනවා, පච්චවේකීත්වා කායේන සම්මාහා ධම්මං. කයින් ක්‍රියාවක් කරනකොට නැවත නැවතත් ඒ ගැන නුවණින් හිතලා සිහියෙන් නුවණින් ඒක කරන්න කියලා. විශේෂයෙන්ම පින්තුනි, සිල්ගත් දවසකදී ප්‍රධානතම කාරණයක් තමයි අපේ වචනය සංවර කරගන්න ඕන. තේරෙන දෙමිලෙන් කියනවා නම් කට පරිස්සම් කරගන්න විදි දෙකක් තියෙනවා පින්තුනි. එකක් තමයි කටෙන් නිකුත් කරන දේවල් සංවර වෙන්නට ඕන, වචන සංවර වෙන්නට ඕන. අනිත් එක කට දාගන්න දේවල්, ඇතුළු කරන දේවල්. ඇතුළු කරන්නේ මොනවද? ඇතුළු කරන්නේ ආහාර පානනේ, කෑමනේ. ඒකට කටට දාන දේ ගැන සැලකිලිමත් වෙන්න ඕන, කටෙන් පිට කරන දේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන් සිල්ගත් දවසකදී ප්‍රධානම කාරණයක් තමයි පිළිතුරු අනිත්‍යයේ අනුමානකම් මොනවත් අද වෙන කතා කරන්න එපා. ඕනතරම් දේවල් කෙනෙක්ගේ අනුමානකම් මෙතන සිදුවෙන්න පුළුවන්, ගැබදලෙද සිදුවලා තියෙන පුළුවන්. අදේව කිසියම් දෙයක් අද කතා කරන්න එපා. අද තමන් ධර්මයේ ගැනම කතා කරන්න, ධර්මයේම සිහි කරන්න, තමන්ගේ ඉඳ ලක්ෂණ අද දවස තියාගන්න. දවස ආරම්භයේදීම දැඩි අධිෂ්ඨානයක් කරගන්න, කිසිම කෙනෙක්ගේ අනුමානක් මම අද කතා කරන්නේ නැහැ කියලා. මෙතනුණක් කෙනෙක්ගේ අතින් අඩුවක් වෙන්න පුළුවන්. තමන් මොනින් මෙහෙ කළා, තමන් ඒකේ සිත පිළිවා ගන්න. කෙනෙක් ඇදමිට අමිතර කරන්න පුළුවන්, තමන් ඒක නිහඬව පිළිසිදු කරන්න. එතකොට තමන්ගේ කුසලයක් වැඩි වෙනවා. තිනුනේ බුදුරජාණන් වහන්සේ අක්කන කියලා සූත්‍රයේ දේශනා කරනවා ෂණ සම්පත්තිය ගැන. එහෙමත් නැත්නම් මේ ලෝකයේ තියෙනවා අභාග්‍ය සම්පන්න අවස්ථා අටක් පිළිබඳව. මොනවද මේ අභාග්‍ය සම්පන්න අවස්ථා කියලා කියන්නේ? ධර්මයේ හැසිරෙන්නට අවස්ථා නොලැබෙන කාරණා අටක් ගැන සඳහන් කරනවා. ඒ කරුණ තමයි එක් සමයක ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා ලෝකෙට ධර්ම දේශනා කරනවා. මේ ධර්ම දේශනා කරන කාලයේදී පින්තුනි, සමහර අය නිරයෙහි ඉපදෙලා ඉන්නවා. ඒ නිරයේ ඉපදින් ඡයද මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඒ ඇයි මේ බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. දැන් මේ මොහොතේ නිරයෙහි දුක් විඳින අපමණ සත්‍යයන් ඉන්නවා. නිරයෙහි දුක් විඳින සත්‍යයන් පිළිබඳ මේ සත්‍යයෙන් ප්‍රයෝජන ගන්න බෑ. යාන මොනවා ජීවිත කාලෙම අපමණ දුක් විඳින කාලයක් ගත කරන්නේ. මෙන්නා බුදුහාම දේශනා කරනවා නිරයෙහි ඉපදීම අභාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා. අක්ෂණයක් කියලා. දෙවෙනි කාරණය තමයි එක්කලක මේ වගේ ලෝකයේ සද්ධර්මය ප්‍රකාශ වෙනවා. ඒ ප්‍රකාශන කාලයේ සමහර සත්‍යයන් පිරිසංගත සත්‍ය වෙලා ඉපදෙන්නේ. දැන් මේ පිළිඳුන් දන්නවනේ තමන්ගේ ගෙදර ඉන්න සුරතල් බල්ලා බලලා ඒ වගේ සත්තු ඇතැම් විට දැන් මේ පන්සලේ ඉන්න බල්ලත් ඔබ බුදුන් වහන්සේ යනකොට ඔබත් එක්කම යනවා නේ බුදු වෙඩනේ. ඇතැම් විට කුසලයක් හිතේ සිදු වෙන පුළුවන්. නමුත් පිළිතුරේ නියම සම්මතමින් ප්‍රතිඵල එසතොන් ලබා ගන්න බෑ. එනිසා තිරිසන් ලෝකයක් සලකන්නේ අභාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා. ඊළඟට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා සත්‍යමේ පවතින කාලවල සමහර අවස්ථාවල ඇතැම් විට ධර්මී රෝගී තිබුණත් සමහර සත්‍යම් ප්‍රේත රෝගී ඉපදෙලා ඉනවා. ප්‍රේතයන් වශයෙන් ඉනවා. අන්න ඒ සත්‍යයන්ට මේ සත්‍යමේ ප්‍රතිඵල ලබන්න බෑ කියලා. තවත් සමහර අවස්ථාවල පිටුතුනි ලෝකීය සත්‍යමේ පවතිනවා. කැවටියට සමහර සත්‍යම් ඉපදෙලා ඉන්නේ දීර්ඝායුෂ්ක දෙවිවරු වෙනවා. පින්නතුන් අහලති අපේ සිද්ධාර්ථ තාමසතුමා බුද්ධත්වයේ පත්වෙන කලින් හිටියා ආලාරකාලාම උදකරාම පුත්ත කියන දෙන්නේ. මෙන්න මේ දෙන්නත් පින්නතුනි මිය ගිහිලි බුදුනේ මෙන්න මේ දීර්ඝායුෂ්ක දෙවිවරු වෙලා. නැත්නම් බ්‍රහ්ම ලෝකයේ බොහෝ කාලයක් ආයුෂ තියෙනවා. ඇතැම් විට සිත තියෙනවා කය නැහැ. ඒ සත්‍යයන්ට කියන්නේ ඒක ඕකාර බව කියලා. චතුෝකාර බව කියලා ස්කන්ධ හතරයි තියෙන්නේ. වේදනා සංඥා සංඛාර විඥාන විතරයි රූපස්කන්ධය නැහැ. හැබැයි ඒ දෙවිවරු දුක් විඳින්නේ නැහැ. ඒ බ්‍රහ්මයන් දුකක් නෙමෙයි සැපයක්. කොච්චර කාලයක් මේ ධානස්වයෙන් ඉන්නවද කිව්වොත් ඇතැමිට මහා කල්ප 84000ක් ඉන්නවා. මහා කල්ප 84000ක් කියන්නේ එක දිගටම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා නම් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ දෙකක් විතර පහළ වෙන කාලයක්. ඒ තරම් අති දීර්ඝ කාලයක් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. ඒ ඇත්තන්ට මේ සද්ධර්මයෙන් ප්‍රයෝජනයක් නැහැ. පින්තුන් අහලති සිද්ධාර්ථ කුමාර ඉපදෙච්ච වෙලාවේදී අතීත කාල දේවලා කියලා බ්‍රාහ්මණයෙක් හිටියා සුද්ධෝදන රජතුමාගේ ගුරුවරයා. මේ ගුරුවරයා මේ කුඩා කුමාරිය දිහා බලලා මුලින් සිනාසුණා, පස්සේ ඇඬුවා. ඇයි ඇඬුවේ පින්තුනි? මේ තැනැත්තා වංගෙට දිනු කරපු කෙනෙක්. ඔහු මිය ගියාට පස්සේ බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන හිටිය කෙනෙක්. ඔහු දැනගත්තා මේ ලෝකෙ ඉපදුණාම මේ සම්බන්ධයෙන් Taman ප්‍රයෝජනයක් ලබන්න බෑ. ඒ වගේම Tamanට වඩා දුරක් මේ කුඩා සිඟිති දරුවා යන්නා කියලා දැනගත්තා. මෙන්න මේ නිසා වෙනතුනේ දීර්ඝායුෂ දෙවිවරු බ්‍රහ්ම වෙලා ඉපදෙන එකත් බුදුදහමේ සලකන්නේ අක්ෂණයක් විදියට, අභාග්‍ය සම්පන්න අවස්ථාවක් විදියට, සද්ධර්මයෙන් ප්‍රතිඵල ලබා ගන්න බැරි අවස්ථාවක් විදියට. තවත් අවස්ථාවක පිනතුනි ලෝකේ සද්ධර්මයේ තියෙනවා. සද්ධර්මයේ තිබුණට සමහර අය ඉපදෙන්නේ ඊටාම ඈත ප්‍රත්‍යන්ත දේශවල. සද්ධර්මය අහන්නට අවස්ථා නොලැබෙන ඈත දුර බැහැර ප්‍රදේශවල තමයි සමහර අය ඉපදෙන්නේ. දැන් උදාහරණයක් ගෙදෙන ගත්තොතින් අප්‍රිකාවේ සමහර ඈත ගෝත්‍රික ජනතාව ඉන්නවා. ඕස්ට්‍රේලියාවෙත් එහෙම ඉන්නවා. සමහර ඇතැම් විට තේරුයි කියලා අපි කිව්වත් යුරෝපය වගේ රටවල බුදුදහම ගැන දන්නේ නැති අය ඉන්නවා. ඒ අයට පිළිතුරු මේ සම්දානෙම ප්‍රයෝජන ගන්න බැහැ. ඈත දුර බැහැර ප්‍රදේශවල ඉපදෙන්නේ නැහැ. තවත් සමහර අය ඉන්නවා ලෝකේ සද්ධර්මයේ තිබුණත් එය උපදින්න කෙනතුනේ මන්ද බුද්ධිකයි. ධර්මයේ කනට ඇහෙනවා. ඇහුනට ඒ අයට මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බැහැ. නියම බුද්ධියක් නැති නිසා යට කියනවා කෙලතොළු කියලා. ඒ කියන්නේ සමහර අය ගැර කෙල බැගිරෙන්නේ. යට තමන්ගේ සිහිය නොවන පාලනය කරන්න බැරි අය. හැබැයි පිළිතුරේ අන්ධයයට, බිහිරියයට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න කියලා ප්‍රයෝජන ගන්න බෑ කියලා නෑ. ඒකත් විශේෂ කාරණයක්. සමහර අය ඉන්නවා අන්ධ වුණාට, බිහිරි වුණාට යන වාම් බුද්ධිමත්. ඒ ඇයට මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් අය ඉන්නවා. ඒ ඇයට ඔය අවිඥා කියන පැත්ත දිනු කරන්න බෑ. නමුත් ධර්මයේ හැසිරෙන්නේ යට තත්තා තියෙනවා. පිනතුන හරියට සමහර අන්ධ අය ඉන්නවා, මහාචාර්යවරු ඉන්නවා. සමහර බිහිරි ගොළු අය ඉන්නවා, මහාචාර්යවරු ඉන්නවා, විශ්වවිද්‍යාලවල ගන්න ඉන්නවා. ඒ සංඥා භාෂාවෙන් එහෙම, ඒ කියන්නේ සයින් ලැන්ග්වේජ් එක කියලා. ඒකෙන් සමහර අය කටයුතු කරන්න එනවා. වාග් බුද්ධිය තියෙනවා. බුදුහාමුදුරුවෝ අක්ෂණයක් විදිහට සැලකන්නේ මන්ද බුද්ධිකයි, උපතින් මන්ද බුද්ධිකයි. තවත් සමහර අය ඉන්නවා පින්නතුනේ සද්ධර්මයේ ලෝකෙ පවතිනවා. පැවතිය ඒ උපතින්ම දැඩි මිත්‍යා දෘෂ්ටික පවුල ලිපදෙන්නේ. අම්මා තාත්තා දැඩි මතවාදී වල ඉන්නේ, වෙනත් ආගම් වල බැසගෙන. අන්න එවැනි අයට මේ සම්බන්ධයෙන් ප්‍රයෝජන ගන්න බෑ. මෙහෙම කියලා පින්නතුණි ළඟට බුදුහාමුදුරු සඳහන් කරනවා, සමහර කාලවල මිනිස්සු ඉපදෙනවා මනුස්ස ලෝකේ වා බුද්ධිමත්ව හොඳ සුබ ප්‍රදේශවල හොඳ දෙමෝපියන්ගේ දරුවන් වෙලා ඉපදෙනවා. ඉපදෙලා බලනකොට මොකද පින්නතුණි? අබුද්ධෝත්පාද කාලය ලෝකේ සම්බන්ධමෙ නැහැ. අන්න ඒකත් අභාගේ සම්මානවස්තාව. මෙන්න මේ සියලුම අවස්ථා නිරය, තිරසන් ලෝකය, പ്രേත ලෝකය, දීර්ඝායස්ක දිව්‍ය ලෝක, උපතින් මන්දබුද්ධික වීම, ප්‍රඥාන්ත දේශවල ඉපදීම, මිත්‍යාදෘෂ්ටික පවුලක ඉපදීම, මේ ආදී කරුණු සියල්ලම මේ මොහොතේ යම් කිසි කෙනෙක් මනුස්සාත්ම භාවයක හොඳ බුද්ධියක් ඇතුවගෙන ඉපදෙනවා නම් අන්න ඒ දැනස්සා පින්නතුනි කියන වචන සම්පතිය ලබන කෙනෙක් කියලා. ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් ලැබුව කෙනෙක් කියලා. එහෙනම් මේ පින්නතුන් කොයි වගේ ඇද? මෙන්න මේ ශන සම්පත්තිය ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් ලැබුව අය. යම් කිසි කෙනෙක් මෙවැනි අවස්ථාවක් ලැබුවොත් පින්නතුනි ධර්මයේ සඳහන් වෙනවා, ඒ ඇට කොයි තරම් ගැටලු තිබුණත් සාමාන්‍ය වෙලේ පින්නතුනි මේ දැනත්තා උපතින්ම අත් දෙකයි පා දෙකයි නැති කෙනෙක් වශයෙන් ඉපදුණත් හඳ කැල්ල විතරක්. හැබැයි මෙයාගේ කන් දෙක හොඳ දැනෙන්න ඕන, හොඳට බුද්ධිය තියෙන්න ඕන. හොඳට කන් දෙක ඇහෙනවා නම් හොඳට බුද්ධිය තියෙනවා නම් ඒ දැනත්තා මනුස්ස ලෝකේ හඳ කැල්ල විතරක් ඇදුව ඉපදුණත් ඒ දැනත්තා ඉතාම භාග්‍ය සම්පන්න කෙනෙක් කියලා සඳහන් කරනවා. අබුද්ධෝත්පාද කාලයක සම්පින රජ කෙනෙක් වෙනවට වඩා පිළිවෙතනේ බුද්ධෝත්පාද කාලයක හොඳ නුවණක් ඇතුව දිලිඳු පවුලක ඉපදුණත් ඔබ හැම දිනකම ඉතාම වාසනාවන්තයි. පින්නතුනි ඔබ හැමදාම මේ තමන් ලැබපු වාසනාවන්ත සත්‍ය ගැන හිතන්න. අපි බොහෝ වෙලෙක හිතන්නේ අනේ මට මේක නෑ මේක නෑ, නැත්නම් මගේද මේ දේ කරගන්න බැරි වුණා, මේ දෙක දු මේවනේ අපිට නිතරම හිතන්නේ. නමුත් පින්නතුනි දිනපතාම තමන් මෝහන බලන කණ්ණාඩිය ළඟට යන හැම මොහොතකම හිතන්න, මේ කණ්ණාඩිය ඉස්සරහා ඉන්නේ ෂණ සම්පතිය ලැබවෝ ඉතාම පින්වත් කෙනෙක් කිය මේ රූපේ ඉන්නේ කියලා ඔබ ගැනම හිතලා සතුට වෙනවා. ඒ සතුටත් එක්කම පින්නතුනි තමන් ධර්මයේ සමදොරට ඉදිරියට යන්න ඕන. නිතර මනස අමහලා තමන් ජීවිතය පෝෂණය කරගන්න. සත්‍යමයේ ශ්‍රවණය කරපු පමණයි වෙනතුනි අපට අපි යා යුතු ගමන් මාගේ තේරෙනවන්නේ. ඒ සත්‍යමයේ මොකද අපිට කියන්නේ? දිනෙන් දින අපේ හිතේ සතුට වැඩි දියුණු කරගන්න ක්‍රමයයි ධර්මයෙන් අපිට කියන්නේ. කුණා කාලේ ඉඳන් බලන්න වෙනතුනි තමන්නේ ආපු ගමන් මාගේදී එන්නෙන්නම තමන්ට සතුට වැඩි වුණාද අඩුණාද කියලා. දැන් කුඩා කාලේ පාසල් ඉස්කෝලේ බාර දෙන කලින් ඔබ සෙල්ලම් කරමින් හිටියේ නේද? මේ අපේ වියපත් මෑණිවරුණත් කුඩා කාලයක් තිබුණනේ ඔබ කාට? ඒ කුඩා කාලේ ඉඳන් ආපු ගමන් මගේ බලන්න ඔබ එන්නේම ආපු ගමනේදී ඔබේ සතුට ඔබේ මුහුණේ තිබෙන ලක්ෂණ එන්නේම අඩුණාද වැඩි වුණාද? ඔව් බොහෝ විට පින්නතුණි අපේ සතුට එන්නේම අඩුණා. අපි වුණා ඉගෙන ගත්තා, වුණා ධනෙ ඉතිරුවා, ධර්මාලෝ හැදුවා. මේ අම්පු ගමනේදී පිනතුනේ ඇත්තට මුනේ මොකද්ද? ඔව් ඇත්තට මුනේ පිනතුනේ අපේ තිමිච්ච සතුටක් අඩු වෙච්ච මුනේ. ඊළඟට කල්පනා කරලා බලන්න පිනතුනේ ඇයි එහෙම වුණා නම් Tamante එක වෙන්න හේතුව කියලා. ඒ හේතුව තමයි පිනතුනේ අපි නිතරම විශ්වාසයේ තිබ්බේ බාහිර දේවල් ගැන. බාහිර පුද්ගලයන්, ඥාති, දේපල, එහෙම නැත්නම් තමගේ රූපය, මේ දේ ගැන තමයි අපි සම්පූර්ණ විශ්වාසය කියලා කටයුතු කරන්නේ. අපිට ලස්සන රූපයක් තියෙනකොට අපි හිතනවා අනේ මේ ලස්සන රූපේ හැමදාම එක වගේ දියේ කියලා. අපිට හිතෙන්නේ නැහැ මේක වෙනස් වෙයි කියලා. අපි ඒ රූපේ එක වගේ තියාගන්න උත්සාහ කරනවා. ඒම වෙනස් වෙනකොට අපි දුක් වෙනවා. අපි ළඟම ඉන්න දරුවන් ඥාතීන් අපි හිතන හැමදාම තමන් කියන විදියට ඉන්න ඕන කියලා නේද? තමන්ගේම ගෙදර ඉන්න ඕන කියලා හිතන්නේ. පින්නදනේ ඒකේ විදිහට තියන්නේ දරුවට ගෙන්න ගුස් මහත් වෙනවා දරුවට ගෙන්න එක තමන්ගෙන් ඈත් වෙනවා තමන් හනි වෙන දවසක් තියෙනවා මෙන්න මේ ස්වභාව වෙනකොට තමන්ගේ මේ සතර නැති වෙනවා අනිත් දේ තමයි පින්නදනේ හොඳට කල්පනාවෙන් මේ කියන කරුණු අපේ මේ ධර්ම දේශනාවල ආරම්භයේ පටන් ඉතාම සරල කරුණේ පටන් යඟුරට දෙගෙන කියන්නේ දැන් මේ ආරම්භයේදී ටිකක් සරල කරුණු ටිකක් තමයි කියන්නේ. හැබැයි ඔබ සරල කරුණු කියන අවධානය හරියට මෙහෙට ගියොත් ඔබට ඊළඟ පියවරේදී ගැඹුරු කාරණා තේරුම් ගන්න බැරි වෙනවා නේ. ඒ නිසා ඔබ ඉතාම දක්ෂ වෙන්න ඕන අවධානය තියාගන්නේ. අද වෙන වෙන දේවල් හිතන්න එපා. වෙන වෙන දේවල් ගැන කතා කරගෙන යන්න එපා. අද දවසේම මේ කියන ධර්ම කරුණු හොඳට සිහියෙන් නොනින් මෙනෙහි කරමින් ඉතාම අවධානයෙන් අහන්න. යහවත් තමයි තමයි මේකෙන් ප්‍රයෝජනක් ලැබෙන්නේ. පිනුතුනේ කතා කළේ අපට අන්තිම විදියට සතුට අඩු වුණා නම් ඒ සතුට අඩු වෙන්න හේතුව මොකද්ද කියලා. එක කාරණයක් තමයි අපි බාහිර දේවල් ගැන විශ්වාසය තියාගෙන ඉන්නේ. බෞද්ධ දේවල් ගැන විශ්වාසය තියාගෙන ඉන්නේ. අනිත් දේ තමයි පිනුතුනේ අපි සතුට වැඩි කරගන්න කියලා ගිහිල්ලා මොකද්ද කළේ? අපේ හිතේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න අඩු වුණාද වැඩි වුණාද එන්නෙම වැඩි වුණා පින්නතුනි ආශාව එන්නෙම වැඩි වුණා එන්නෙම දෘෂ්ටි දැඩි මතවාද සංඛය දෙටි එන්නෙම තමයි වැඩි වුණා ඒ වගේම එන්නෙම මාන්නේ වැඩි වුණා අපි ගුණා කාලය බලන්න පිළි ඉස්කෝල යන කාලේ ඇදමිටම ලොකෝ දෙයක් ගැන ලොකෝ ආශාවක් නැහැ අපේ සාම්පෝල සල්ලිය මෙච්චර නෑ දැමෙට කුඩා කාලේ මහා නැඳුම් වල සාම්පෝත් නෑ නේද කුඩා මහාලිය නැඳුම් වල සාම්පු නෑ නේද කුඩා කාලේ අපට ෆස්ට් එකක් ගන්නත් නෑ පස්සේ මේ ටිකෙන් ටික වැඩි වුණේ අනිත් දේ තමයි කියනතේ කුඩා කාලේ අපේ කෙනෙක්ගේ අඩපාඩුවක් වුණා මෙච්චර හිතනවද අපිට එච්චර හිතන්න වෙලාවක් නෑ අපි ටිකෙන් ටිකටම අධ්‍යාපනය ලැබුවා කියන මොකද්ද අධ්‍යාපනයේ ඉහළට යන්නේ නම් අපි මොකද වෙන්නේ? අපේ වෙන්නේ එන්න එන්නම ඉතාම සියුම් විදියට අනිත්‍යයේ අඩුපාඩුකම් අපි බලනවා. අනිත්‍යයේ චූටි අඩුවකුත් අපට ලොකුවට පේනවා. ඔබ දැන් බලන්න අද කෙනෙක්ගේ දිහා බලනකොට ඔබට පේන අඩුපාඩුකම් වයස අවුරුදු 6, 7, 8 ඒ දේවල් ටිකම කෙනෙක් ගැන බැලුවනම ඔබට පේනවද? ඔබට පේන්නේ දැනෙන්නේවත් නැහැ ගානක් නැහැ මේ ඉස්සරහින් පුඩා දුව ඔබ දිහා බලනකොට ඔබේ කිසිම අඩුවක් ඔබට කියයි දරුවට පේන්නේ නැහැ. මේ දරුවට පේන්නේ අනේ හොඳ ආච්චිල සීල ටිකක් මේ ඉන්නේ හොඳ කරුණාවන්ත පිරිසක් මේ ඉන්නේ කියලා තමයි හිතන්නේ. ඒ දරුවව කවුරුවත් ගැන අඩුවක් බලන්නේ නැහැ. ඒ නිසා ඒ දරුවා ඔබට වඩා සතුටින් ඉන්නවා. ඔබට වඩා සිනාසෙලේ දරුවෝ ඉන්නවා. නමුත් වෙන වෙන අපට මොකද උනේ? අපි මහා ලොකු ගමන අධ්‍යාපනයේ කීර්තියෙන් ධනයෙන් අපි ඉහළට යන ගමනේදී මොකද උනේ? අපි අනිත්‍යයේ අනුපාඩුකම් ඉතාම සියුම් විදියට බලන්න අපි උරු වුණා. මෙන්න මේකත් වෙනුනේ අපේ හිතේ සතුට අඩු වෙන හේතුව. ඒ නිසා නැවතත් අපි අපට අහිමි වෙච්ච සතුට හොයාගෙන යන්නම් අපට මුලින් තිබෙච්ච ගුණධම් තවත් දිනු කරගන්න වෙනවා. අන්න ඒ යන ගමනේදී පිටතනනි දේ තමයි මාන්නේ එන්නේ වැඩි වුණා අපි. ඉතර අපි අනිත් කෙනෙක් වෙනත් කෙනෙක් සසඳමින් බැලුවේ නැහැ. අහවල් කෙනා මට වඩා උගත් කෙනෙක්ද? ධර්මවත් කෙනෙක්ද? මට වඩා ඉහළ කුලයක කෙනෙක්ද? අපේ ආමඩ තාත්තට වඩා මොන නමුනාම තියෙන කෙනෙක්ද? කියලා අපි ඉතර මුල් කාලේ බැලුවේ නැහැ. එතැන් මෙතන අපි වාග්මයසට යනකොට අපි කුලයේ මොන කුලයේද කියලා අපි දන්නේ නැහැ නේද? පස්සේ තමයි අම්මල කිව්වේ පුතේ දෝයේ ඔබ මේ කුලේ අනිත් කෙනා හිම කුලේක නෙවෙයි පල්ලිහා කුලේක කෙනෙක් ටිකක් ඈතින් ඉන්න ඉතර ලං කරගන්න එපා කියලා එහෙමනේ පස්සේ කිව්වේනේ ඊට පස්සේ තමයි අපේ හිතේ දෙමිට ලස්සන කම නැති වුණේ මේ මාන්නේ වැඩි වුණා අපේ පිනතනේ මෙන්න මේ නිසා තමයි අපේ දෙමිට අර සතුට එන්නෙන්න මාඩෝනේ අපේ පිනතනේ නැවත මේ සතුට වැඩි වෙනු කරගන්න කැමති නම් අපි අවංකව අපි ගැන හිතන්නට ඕනේ අපේ ජීවිතයේ ඕනම අවස්ථාවක පිනතුන ජීවිතය වෙනස් කරගන්න පුළුවන් අපට. ඒක තමයි මේ දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේගේ කාලේ ගියා සමහර අය අවුරුදු 120 මහාන වෙලා ඇසිටිනවා. අවුරුදු 120 මහාන වෙලා රහත් වෙච්ච සමහර මෙහෙණිවරු සමහර ස්වාමීන් වහන්සේලා හිටියා. සෝනා මෙහෙණිය අවුරුදු 120 පැවිදි වෙච්ච කෙනෙක්. ප්‍රාණමාමුදුරුව අවුරුදු 120 මහාන රහත් වෙච්ච කෙනෙක්. මේ පින තුන ඇනේ කවවත් 120 වෙනගෙන ඊට වඩා අඩුයි නේද? එහෙනම් ඔබට කියන්න පුළුවන් කමක් නැහැ අනේ දැන් මන්නා කී මට හරි අමාරුයි කොන්දේ සමාරුව තියෙන කියලා එහෙම කියන්න බෑ. ඔබ හොඳට ධෛර්යය ඇති කරගෙන මේ සද්ධර්මයේ හැදෙන්න ඕන. දැන් බලන්න මෙතන මේ මැද වාඩි වෙලා ඉන්න මෑණිවරු බලන්න හොඳට කෙලින් ඉන්නේ හැටිනේ. වයසුණත් ඒ කියන්නේ ඔබට ධර්මයේ හැදෙන්න පුළුවන් කියලා මේ කියන්නේ. ඔබ හොඟා පින්වත්. එනිසා මේකෙම කියනවා ඔබට ධර්ම ඉදිරියට යන්න පුළුවන් කියලා. ඔබට නිරෝගීකම තියෙනවා, ඔබට ධෛර්යය තියෙනවා, ඔබට පින තියෙනවා කියන ගැමේකින් කියන්නේ පිනතුනේ. එනිසා මේ පින අපි ටිකෙන් ටික දිනු කර ගන්නට ඕන. සම්බුද්ධ සාසනෙම කියලා කියන්නේ පිනතුනේ. දිනු කරන ගුණධම් වාග්ය සදාන් කළාට අපේ මානසික සතුට දිනු වෙන ගමන් මගේදී පිනතුනේ. ප්‍රධාන වශයෙන්ම අපේ දිනු වෙන ඕන කාරණා දෙකයි. මොනවද ඒ කාරණා දෙක? එකක් තමයි පිළිතුණි මෛත්‍රිය දිනු වෙනට ඕන. මොකද දිනු වෙනට ඕන? මෛත්‍රිය එන්නෙන්ම දිනු වෙන්න ඕන. දෙවෙනි කාරණය තමයි ප්‍රඥාව දිනු වෙනට ඕන. මොකද දිනු වෙන්න ඕන? ප්‍රඥාව. එතකොට මොකද ප්‍රධාන වශයෙන් අපි සතුට වැඩි වෙනවා නම් අපේ දිනු වෙන ඕන කාරණා දෙක මෛත්‍රියයි ප්‍රඥාවයි. මෛත්‍රිය කියලා කියන්නේ මොකක්ද පිළිතුනේ? කෙනෙක් දිහා දැක්කාම මිත්‍රත්වයෙන් බලන ගතිය. ඒක ඉහෙරටම දිනු කරාම පිළිතුනේ කෙනෙක් දිහා දැක්කාම අනේ මගේම දරුවේ මට ඉන්න එකම පුතා එකම දුව කියන හැඟීමෙන් ඒ කෙනා දෙස මෙත් සිතින් බලන්න. එහෙම බලන්න හොර වෙන කෙනෙක්. මෛත්‍රිය දිනනවත් එක්කම යා මෛත්‍රිය නවතින්නේ. එයාගේ ළඟ කරුණාවක් තියෙනවා. අනිත් පැයට දුකෙදි පිළිඳ වෙන උනාවක් තියෙනවා. මුදිතා ගුණයක් තියෙනවා. අනිත් කෙනාගේ සැපතේදී සතුට වෙනවා. උපේක්ෂාව තියෙනවා. දුක සැප දෙකම මැද අස්තිතා පොහෙද කර ගන්නවා. පින්නතනේ ඔබ දිනෙන් දින මානසික සතුට වැඩි වෙනවාද කියලා, මානසික සතුට වැඩි වෙන ගමන් මාගේ ඔබ ඉන්නවාද කියලා බලන එක ලක්ෂණයක් තමයි කොයිතරම් දුරට ඔබේ සිතේ මෛත්‍රිය දිනු වෙනවාද කියලා කාරණා. දෙවෙනි කාරණය තමයි ප්‍රඥාව දිනු වෙනට ඕන. මොහකටද ප්‍රඥාව කියලා කියන්නේ පින්නතුනි? ප්‍රඥාව කියන්නේ නුවණ කියන එක. ඒ නුවණෙහි කොටස් දෙකක් ගැන ධර්මයෙන් සඳහන් වෙනවා. එකක් තමයි කම්මස්සකට සම්මාදිටිය කියලා කියනවා. කර්මය ගැන තියෙන විශ්වාසය නුවණ දිනු වෙනට ඕන. දෙවෙනි කාරණය තමයි දුකේ හට ගැනීම හා නැතිවීම ගැන තියෙන බුදුහාමුදුරු දේශනා කරපු අනුශාසනාවල තේරුම වෙනට ඕන. වෙනත් වචනවලින් කියනවා නම් පටිච්ච සමුප්පාදය නැත්නම් චතුරාර්ය සත්‍ය කියන එක තේරුම වෙනට ඕන. එතකොට ප්‍රඥාවේ මුල් පියවර මොකද්ද? මුල් පියවර තමයි වෙනතුනේ කම්මසකතා සම්මාදිටිය කියන කාරණා. ඒ මොකද්ද? කම්මසකතා සම්මාදිටිය කියලා කියන්නේ වෙනතුනේ තමන්ගේ සිත මුල් වෙලා කයින් වචනේ සිතින් යමක් කරනවා නම් තමන්ගේ සිතේ ස්වභාවයට අනුව තමන්ට සැප හෝ දුක් ලැබෙනවා කියන කාරණේ. මනසාකේ පදුට්ඨේන වාසතිවා අරෝතිවා සතෝනං දුක්ඛමං වේති චක්ඛන්ව වහතෝ පන. යම් කෙනෙක් ඊට පිරිසිදු වෙලා කයින් වචනයෙන් සිතින් යමක් කරනවා නම් කියනවා නම් සිතනවා නම් දුක්ඛං අන්වේති. දුක තමගේ පිටපත් වෙනවා. කොයි වගේද? චක්ඛන්ව වහතෝ පන. ගොනා පිටපස්සේ කරත්තේ එනවා වගේ, කරත්ත රෝදේ එනවා වගේ. ගොනාගේ පිටපස්සේ කරත්ත රෝදේ එන්නේ කොහමද? පාසුවක් දීගෙන දෙන්නේ. නෑ පිළිතුරේ ලෝකෝ වේදනාවක් ලෝකෝ දුකක් දෙමින් තමයි ගොනා පිළිවෙත් කරන්නේ නිකන් එනව නෙවෙයි. මෙන්න මේ අවබෝධය ලැබෙනකොට පේනවා අපි දන්නවා හිත අපිරිසිදුව අපි මොන හරි කළොත් අපටම දුක් විඳිනවෙන්නේ. ඒ නිසා අපි හිත නරක කරගන්න හිත නිතරම සමන් ලස්සනට තියාගන්නවා. තමන්ගේ ජීවිතේ වටිනාම දේ මොකද්ද කියලා තමන් තේරුම් ගන්නවා. බොහෝ දෙනා හිතන්නේ තමන්ට තියෙන ගෙදර තමයි වටිනාම දේ කියලානේ. තමන්ට හිතෙන තමන්ගේ ඊළම තමයි වටිනාම දේ කියලා. තවත් කෙනෙකුට හිතේ තමන්ට ඉන්න දරුවෝ ටික තමයි වටිනාම දේ කියලා. තවත් කෙනෙකුට හිතේ තමන්ට තියෙන මේ ලස්සන රූපය තමයි වටිනාම දේ කියලා. කෙනෙකුට හිතේ තමන්ට ගෙදර තියෙන රත්තරන් බඩු ටික නැත්නම් බැංකුවක තියෙන සල්ලි ටික තමයි වටිනාම දේ කියලානේ. ඒවත් වටිනවා තමයි. නමුත් පිටදෙන් ජීවිතයේ කෙනෙකුට තියෙන වටිනාම දේ මොකද්ද? වටිනාම දේ තමයි තමන්ගේ හිත. හැබැයි ඒ හිත වටින්නේ පිටුරේ නිකන් එහෙම දුවන හිතකින් නෙවෙයි. තමන්ගේ හිත තමන්ට වැඩෙන්නේ ඒ හිත නිතර සිහියෙන් නොනින් පාර්ගා ගත්තොත්. ඒ හිතට අකුසල් නොවන විදිහට හිත නිතරම පිරිසිදුවට තියාගත්තොත් තමයි තමන් ජීවිතේ සතුට ලැබෙන්නේ. එහෙම නැතුව පිනොත් අපි හිතුවට වෙනත් දේවල් වලින් සතුට ලැබෙනවා කියලා ඇත්තටම නියම සතුටක් නෑ. දැන් බලන්න තමන් වටිනා රත්තරන් මාලයක් දාගෙන ඉනව කියලා බලන්න. ඒ රත්තරන් මාලිය තමන්ගේ බෙල්ලේ ගෑවෙනකොට ඒක මුගක් වටිනාම් කියලා හොඳ සිරිඳු ස්පර්ශයක් තියෙනවද? එහෙම සිරිඳු ස්පර්ශයක් දැනෙන්නේ නෑ පිනොත් රත්තරන් මාලයක් දැම්මයි කියලා. ඇතැම් විට ඊට වඩා දිනුනේ මේ නූලෙන් හදපු පිළිතුරක් දාගන්නේ. පින්නතුනි අරහත් සම්මාලේ වටිනකම දැනෙන්නේ මේ කයන නෙවෙයි හිත දැනෙන්නේ. වෙනත් විදිහකින් බලන්න ඔබ දැන් මේක දරුවා ඔබට ඉන්න දරුවා හරියම සතුටක් කියලා හිතනවනේ. දරුවා දවල වට ගන්නකොට හරියට සැනසීමක් කියලා අත ගන්නවනේ. ඇතැමිට තමන්ගේ ළඟ නිදා ගන්නකොට දරුවා ගෑනට මද තියාගෙන නිදාගන්නේ මගේ පුතා මං වා ආදරේ මට පණකට නම් ආදරේ කියලා අත තියාගෙන නිදා ගන්නවා. රැඳින් දෙන්න නැගිට හැන් කරවලේම තමන් නිදෙන්න නැගිටිනවා. නැගිටිනකන් කත ආරම්භම තියෙනවා. තමන් ආයෙත් අර කඩන අනේ මගේ පුතා මට එන එකම වස්තුව මගේ පුතාට හද ගන්න. ඔහොම අත ගන්නකොට පින්නතුනි අපිට මේකමාරට කවුරුන් ලයිට් එකක් දැම්මයි කියලා. ලයිට් එක දාලා බලනකොට මේ දරුව නෙවෙයි ඉන්නේ. පූසම ඉන්නේ. ගෙදරින් පෝසක් ඇඳලා ඇවිල පෝසේ දරුවෝ ගිලන් අපි දාගෙන මෙච්චර වෙලා අද දැන් ඉඳලා ඉන්නේ පෝසට. එතකොට පිනුතුනේ ඇත්තටම සමට සතුට ලැබුණේ මොහොගින්ද? අර පෝසගෙන්ද පුතාගෙන්ද? ඔය බලන්නේ ගියාම පිනුතුනේ දෙකේම නෙවෙයි ලැබුණේ තමන් හිතන විදිහට. බැරි වෙලාවත් පෝස නෙවෙයි පිනුතුනේ. එතන බැරි වෙලාවත් පොළඟේ හිටියන පොළඟෙන් දරන ගහගෙන හිටියනම් එතනම දරුවෝ ගෙනග මේ ඒකටත් අත තියාගෙන නේද අපි ඉන්නේ. අපි කරවලේ ඉන්නනම් හිතන්නේ අනේ මේකෙන් මට සතුට වෙන්නේ කියලා නේ. හැබැයි බැරි වෙලාවත් ලයිට් එක දාපු මම අර පොළඟින් ඉන්න වෙලාවෙ තමයි මොකද වෙන්නේ? මහා බයක් ඇති ගැනීමක් එන්න පිළිගන්න. අපි මේ ඉතාම සරල උදාහරණයක් කිව්වෙ පිළිතුරේ අපේ සැප දුක් විඳිනවා කියලා විඳින්නේ ඇත්තෙන්ම බාහිර දෙයකින් නෙවෙයි පිළිතුරේ. අපේ සැපේ විඳිනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මානසික දෙයක්. තමන්ට බලන්න අපි කිව්වර කලින් තිබු විදිහ ලක්ෂණ මාලයක් කියලා වටිනා මාලයක් කියලා. ඒ වටිනා මාලය තමයි කාලයක්ම පාවිච්චි කරනවා. ආඩම්බරයෙන් ඒක දාගෙන එහෙම යනවා. හරි බයෙන් ඒක ආරක්ෂා කරනවා. ඔහොම කාලය ගියාට පස්සේ තමන්ගේ ස්වාමිය හෝ දුව හෝ භාර්යාව හෝ යම් කෙනෙක් කියනවා ඔයාගේ ළඟ තියෙන මේ මාලේ මම මේට අවුරුදු ගානකට කලින් ඒක අරන් තියලා ඔබේ ළඟ තියලා තිබ්බේ නොවටිනා ඉතාම අඩු මාලෙකුයි කියලා තිබ්බේ. මෙතෙක් කලක් ඔබ පාවිච්චි කළේ නියම මාලේ නෙවෙයි. දැන් නියම මාලේ නම් අපි කිව්ව 50,000 වටිනා කියලා. මේක රුපියල් 500ක් වටින අර විලාසිතාවන හදපු මාලෙකුයි ඔබේ ළඟ මෙතෙක් කලක් තිබ්බේ කියලා කියනවා. අනිත් මාලේ මම අල්මාරිය අරන් තිබ්බ කොරගණේ කියලා. දැන් පින්නතුනේ ඔබ මෙච්චර කලක් දැම්මේ කොයි මාලේද? අර නොවනා මාලයක් ඔබ දැම්මේ. හැබැයි ඔබ පාවිච්චි කළේ කොහොමද? අර නියම වටිනා මාලය කියලා හිතාගෙන ඔබ සතුටු වුණා, ඔබ ආඩම්බර වුණා, අනිත් කෙනාට ඒ ගැන ගුණ කිව්වා. ඇතැමිට පාරකට යද්දි මයන් ගියා, අවුරුත් මේක ගණවගනේ කියන ඒ ඔක්කොම බියසැක ටික ආවේ අර මාලය නිසාද, ඔබ හිතපු විදිය නිසාද? අපි හිතපු විදිය නිසා පිළිතුරු. පින්නතුනි, මේ ඉතාම සරල උදාහරණ ටිකක් මේ අපි කිව්වේ. අපි ජීවිතයේ පින්නතුනි සම්පූර්ණයෙන්ම ඉන්නේ මෙන්න මේ වගේ මිත්‍යාවක් අපි ඉන්නේ. මෙන්න මේ මිත්‍යාවෙන් අප ඔසවලා හැබැයිම අපේ ජීවිතය තියන ආකාරයෙන් බලලා අපව දුකෙන් නිදහස් කරවන්නයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. අන්නේ පහළ වෙලා දේශනා කරපු ධර්මය තුළින් ඒ සත්‍යඥාන ශ්‍රවණය කරනකොට අපට ලැබෙන පළවෙනි අවබෝධය තමයි මෙන්න මේ කර්මය ගැන විශ්වාසයේ අවබෝධය ලැබෙනවා. තමන්ගේ හිත පිරිසිදු යමක් කළොත් තමන් දුක් විඳින වෙනවා කියන කාරණය. අනිත් දේ තමයි මනසාචේ පතන්නේන භාගතිවා අරෝතිවා සතෝන සුඛමන්නේති චක්ඛන්ව වහතෝපන. යම් කෙනෙක් හිත පිරිසිදුව කයින් වචනෙන් සිතින් යමක් කරනවද කියනවද සිතනවද අන්න ඒ තුළින් තමන්ට සතෝන සුඛ අන්වේති, තමන්ට සැප ලැබෙනවා. ඒ කරන දේ තමන්ට සැප ලැබෙනවා. ඒ සැපේ කොයි වගේද? ඕ තමන්ගේ පිටපස්සේ එන සෙවණැල්ල වගේ තමන්ට ඒක යහපත වෙනවා. පින්වතුනි, මෙන්න මේක තමයි බුදු දහමෙහි පළවෙනි පියවර. මුලින්ම ලැබෙන අවබෝධය අපට මේක ලැබෙච්ච ගමන් පින්වතුනි මේ තැනත්තාගේ ජීවිතයේ පුදුම විදිහේ පරිවර්තනයක් වෙනවා. මොකද පරිවර්තනය? ඒ පරිවර්තනය තමයි පින්වතුනි ඒ තැනත්තා හැකි තාක් දුරට අකුසලයෙන් මිදෙන්න උත්සාහ කරනවා. සබ්බ පාපසංකරණං කියවෝ පළවෙනි බුදුවදන උපයාසම කරනවා. හැකි තාක් අකුසලයෙන් දුර වෙන උත්සාහ කරනවා. ඇයි අකුසලයෙන් දුර වෙන්නේ පින්වතුනි? අනිත් කෙනාට තියෙන බයක් ඉන්නද? නීතියෙන් තමන් කිරේ දය කියලාද? නෑ පින්වතුනි. තමන් අකුසලයෙන් මිදෙන්නේ ඇයි? තමන්ගේම යහපතට තමන්ටම දුක් විඳින තියෙන අකමැත්ත නිසා. යම් කෙනෙක් දුක් විඳින අකමැති නම් අකමැතිය ගැන හිත විතරක් හරියන්නේ නැහැ. තමන්ගේ හිත අපිරිසිදු වන ලෝභ දේශ මොහ වලින් තමන්ගේ හිත මුදවා ගන්නට ඕන. ඒ නිසා තමන් අපාය ගාමී මාර්ගයෙන් මිදෙනවා පළවෙනි පියවරේක. ඊළඟ කාරණය තමයි කුසලස්ස උපසම්පදා කියන විදිහට හැකි තාම දුරට ඒක නැත්නම් මොකද කරන්නේ? ඒක නැත්නම් කුසල කරනවා, පින් කරනවා, ලෞකික කුසලයේ කරනවා, දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යයන් තියා හැකි තාම දුරට කළා තමන්ගේ සුගතිය ස්ථාපර කරගන්නවා. මරණයෙන් පස්සේ දුගතිගාමී නොවන විදිහට ඒක නැත්නම් තමන්ගේ ජීවිතේ ස්ථාවර පදනමක් ගොඩනගා ගන්නවා. ඕනෑම මොහොතක තමන් මිය ගියොත් සාමාන්‍ය විදිහට මේ වගේ සිල් ගත් වෙලා හෝ ධම්මදිව වන්දනා ගමනකදී විතරක් නෙමෙයි අපි මේ යන්නේ නේ. අපි ඇත්තමනේ රියානතරකදී මේ යන්න පුළුවන්. වෙනත් කෙනෙක් අපිට ජීවිතේට හානියක් කරන වෙලාවදී මේ යන්න පුළුවන්. රෝහලේදී වාහනයක් තැන් වලින්ද මේ යන්න පුළුවන්. ඒ කුමන අවස්ථාවකදී මිය ගියත් තමන් මරණයෙන් පස්සේ දැනට තියෙන භවයෙන් පල්ලෙහාට නොයන විදිහේ ස්ථාවර මනසක් ඒ තැනැත්තා ඇති කරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනි මේ තැනැත්තාට අවබෝධයක් ලැබෙනවා සුගතිය සහ දුගතිය ගැන. වෙනත් විදිහකින් කියනවා නම් පින්නතුනි ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපට ලැබෙන පළවෙනි අවබෝධය මොකද්ද? පින්නතුනි සාදුකාරයක් පාත්තන බලන්න. නැවතවතාවක් හොඳට සාදුකාරයක් පාද සාදුකාරයක් පාද නැත් හඳත් හොඳට කෙලින් තියාගන්න ටික නැත්නම් ඉන්දියාන පුළුවන්. හොඳට සිහියෙන් ඉන්න අද දවස. පින්නතුනේ ධර්ම ශ්‍රවණයෙන් අපට ලැබෙන පළවෙනි අවබෝධය තමයි සුගතිය සහ දුගතිය ගැන අවබෝධය ලැබෙනවා. ඉතාම සරල විදියකින් කියනවා නම් පින්නතුනේ අපි මුලින්ම ධර්මයේ තුලින් දැනගන්නේ මොකද්ද? 6-4 දැනගන්න. 6-4 කියන්නේ මොකද්ද? 6-4 කියන්නේ මොකද්ද? ඕ බොමුණයි දිව්‍ය ලෝක 6යි 4 පායයි. දැන් අපි අනිත්‍යයට මනිනවනේ යා 6-4ක් දන්නේ නැහැ කියලා නේ. දැන් ඔබ දැනගෙන තියෙන්නේ මේක තමයි. ඕ බොමුණයි දන්නවනේ. 6 කියන්නේ පින්න තුනේ දිව්‍ය ලෝක 6යි. 4 කියන්නේ 4 පායයි. දිව්‍ය ලෝකයි චාතුරු මහ රාජිකාගේ දිව්‍ය ලෝකයි තින් කරාම යන්න කොහටද සුභතියද? දිවි ලෝකයට කවුරුවත්ින් මෙන්න පල්ලාට වැටෙනවා නිරය ත්‍රි සංපේත අසුර කියලා මෙන්න මේ අවබෝධය තමයි ධර්මයේ මුලින්ම ලැබෙන්නේ. ධර්ම ශ්‍රවණය කරන හැටියට ස්වාමීන් වහන්සේලා අසුර කරන හැටියට සිල් සමාදන් වෙන භවනා කරන හැටියට ඔබට මේ හයතරගෙන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ පින්නතුනි ලෝක සත්‍යය කිරේ කටයුතු කළේ ඊතාව මෛත්‍රී ඉතාම කරුණාවේ විතරක් නෙවෙයි, උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමත් සමගම ලෝක සත්‍යයන් කෙරෙහි උන්වහන්සේට දැඩි කරුණාවක් හටගත්තා. ලෝක සත්‍යයන් දැස් බලල උන්වහන්සේට දැඩි සංවේගයක් හටගත්තා. ඇයි පින්නතුනි මේ සංවේගය හටගත්තේ? සම්බුද්ධත්වයට පත්වීමත් සමග උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණා. ඒ ඥානෙට කියනවා චතුර්පාද ඥානය කියලා. චතුර්පාද ඥානය කියලා කියන්නේ සත්‍යයන් එක භවයකින් ඉඳත වෙලා නැවත භවයක ඉපදෙන ආකාරයෙන් උන්වහන්සේ තාම පැහැදිලිව දැක්කා. දැක්කට පස්සේ උන්වහන්සේට ලෝක සත්‍යය කෙරෙහි අපමණ කරුණාව සංවේගයක් හටගත්තා. ඇයි පින්නතුනි එහෙම හටගන්නේ හේතුව? එහෙම හටගන්නේ හේතුව තමයි උන්වහන්සේ දැක්කා මරණයට පත් වෙන බොහෝ දෙනා මිය ගිහිල්ලා කොහෙද ඉපදෙන්නේ? ඕපිනතුනි බොහෝ දෙනෙක් දුගතිගාමී තැන්වල. ඒ දුගතිගාමී තැන් අතරේ පින්නතුනි බොහෝ දෙනෙක් මිය ගිහිල්ලා ඉපදෙන්නේ කොහෙද? බොහෝ දෙනෙක් ඉපදෙන්නේ පින්නතුනි ප්‍රේත ලෝකේ. ප්‍රේතයන්වල. ඇයි ඒකට හේතුව? ඕ බොහොම හොඳයි. බොහෝ දෙනෙක් පින්නතනි ප්‍රේත ලෝකේ යන්නේ සුස්නාව නිසා, දැඩි ආසාව නිසා, අවිජ්ජාව නිසා, දැඩි ලෝභය නිසා. මොහකට ලෝභ කළාද ප්‍රේත ලෝකේ යන්නේ? අල්ලපු ගෙදර කට්ටියගේ ගේට ඉඩමට අතකලද? අල්ලපු ගෙදර ළමයින්ට අතකලද? පිටරටක තියෙන වාහන වලට අතකලද? නෑ පින්නතනි. ප්‍රේත ලෝකේ යන බොහෝ දෙනෙක් දුගතිගාමී වෙන්නේ පින්නතුනේ අනිත් අයගේ දේපලට ආසාවෙන් නෙවෙයි, තමන්ගෙම දරුවන්ට දේපල වලට ඉඩකඩම්වද කියන ආසාවෙන්. ඒක හොඳට මතක තියාගන්න පින්නතුනේ. ඒක අමතක කරන්න එපා. බොහෝ අය මිය ගියාට පස්සේ තමන්ගේ ගෙදර මාත්‍රිතව ඒ ඉඩම මාත්‍රිතව තමයි බොහෝ දෙනෙක් ඉපදෙන්නේ. ඉපදෙන විතරක් නෙවෙයි තමන්ගේ ඥාති ඉඳ ලොකු කරදරයක් වෙන විදිහට තමයි ඊට පස්සේ. එහෙම නොවන නම් පින්නතනේ කලින්ම මේ අනතුරු ඔබ දැක ගන්න ඕන. ඔබ ප්‍රේත ලෝකෙට කියලා නම දෙන්නේ නැහැ. ප්‍රේත ලෝකේ කලක් හරවට බැලමෙලා ගෙනින්නවා. ඒ අකුසල් සිතීම ප්‍රේත ලෝකෙින් යුතුවලා ඊට පස්සේ තිරිසන් ලෝකෙට යනවා. තිරිසන් ලෝකෙ පින්නතනේ ගියාට පස්සේ ආයි කල්ප ගානකට එන්න තියා හිතනවත් බැහැ. ඇතැමිට නිරයට යන කෙනා නිරේ කල්පයක් හරි දුක් විඳලා නැවත සුවතට එන්න පුළුවන්. නමුත් තිරිසන් ලෝකයෙන් එන ගීතක් කරා මහා පුදුම දෙයක්. ඒ තිරිසන් ආත්මභාවය ගත කරන්න ගිහිල්ලාම නැවත නැවතත් කර්ම කරගෙන ඉන්න නැත්තා. ඒ සත්‍යයා නැවත නැවතත් ඒ තිරිසන් ලෝකෙම ඉපදෙනවා. නැවත සුවතට එන හරි අමාරුයි. ඒ නිසා පින්නතුනේ එක තත්පරයෙන් එක මොහොතෙන් එක ඇසිපිය ගන්න මොහොතෙන් තමන්ට තියෙන මේ සියලුම දේවල් තමන්ට අහිමි වෙනවා. ඒ අහිමි වෙන දේ ගැන නිතර හිතලා තියන්න. කලින්ම හිතන්න. බුදුහාමර දේශනා කළා නිතරම කරුණු පහක් මෙනෙහි කරන්න කියලා. මොනවද ඒ කරුණු පහ? ජරා ධම්මෝ මේ ජරණාන තීලෝ නියමෙනන් පච්චේ කිතම්ම. තමන් නිතරම සිහි කරන්න තමන් මහලු වෙන කෙනෙක් කියන එක මෙනෙහි කරන්න කියලා. අද දින තමන්ගේ රූපේ ලක්ෂණ දෙන්න පුළුවන්. නවතී රූපය වෙනතන ඉක්මනටම වෙනස් වෙනවා. රූපේ ලක්ෂණ හැමදාම එක වගේ නෑ, ඉක්මනටම වෙනස් වෙන දේ. ඒක මහලු වෙනවා. අපි දන්නේම නෑ අපේ හැරමිටිය අතට එනවා. දන්නේම නෑ ඇස් දෙක ලොබෙන යනකම්. ඒක තමයි ජීවිතේ ස්වභාවය. දෙවෙනි කාරණේ තමයි බුදුහාර අපට සිහිපත් කළා මරණ ධම්මෝ මේ මරණ අනතීතෝති අමින්නන් පච්චේ පිටම තමන් මැරෙන කෙනෙක් බව නිතර මෙහි කරන්න කියලා. අපි මේ නැතේ කුමන දේ කරගෙන හිටියද? අපි ඉගෙන ගත්තා, සාදයකට සහභාගී වුණා, මවුල ගෙදරකට ගියා, වන්දනා ගමනක් ගියා, දරුව පෝෂණය කරමින් හිටියා, ධනියෝ දෙමින් හිටියා. මොන දේ කරත් වෙනදෙනා වික්තරා වාහනයක නැගලා ගියාම ඉන්නේ. ඒ වාහනේ හැම මොහොතක් පාසාම එක්තරා ස්ථානකට යමන් යමින් ඉන්නේ. ඒ වාහනේ තරා සුදු පොඩියේ ගොඩ දෙමින් ඉන්නේ. ඒ වාහනේ කොහෙද යන්නේ? ඒ වාහනේ සුසාන භූමිය කරා ළඟා වෙමින් තියෙන වාහනේ. ඒක තමයි ජීවිතය අර්ථයේ පිටුදෙන. ඔබ කැමති වුණත් නැුණත් මේක මොහොතක හරි මතක් කරගන්න. ඊළඟ කාරණය තමයි ව්‍යාධි ධම්මෝ ව්‍යාධෙන් අනතේසෝ යමින්හන් පච්චේ සම්මා. අපි ලෙඩ වෙන අය මේක නිතර මෙහෙය කරන්න. පිනුතුන වර්තමානයේ කලින්ටත් වඩා වාක් ලෙඩ දුක් හැදෙන කාලය. මදුරු වගේ ලෙඩ දුක් හැදෙනවා, පිළිකාදි රෝග හැදෙනවා, වේද විදිය රෝග හැදෙනවා. කොයි තරම් නවින තාක්ෂණයේ වෛද්‍ය විද්‍යාව දිනුනත් ලෝකේ ලෙඩ දුක් වල අඩුවක් නැහැ පිනුතුනි. ඒක ලෝකේ ස්වභාවය. දිනකට පිනුතුනි ලෝකේ මනුෂ්‍යයන් ලක්ෂ දෙකක් ලෝකේ ඉපදෙනවා. දිනකට ලක්ෂ දෙකක් ඉපදෙනවා. ලක්ෂ දෙකක් ඉපදෙනකොට පිනුතුනි දිනකට ලක්ෂයක් දෙන ලෝකේ මියනවා. ඒ නොයෙක් විදිහේ ලෙඩ රෝග වලින් හැමදාම ලෝකේ කොතන හරි පිනුතුනි ලක්ෂයන් අයගේ මලගෙවල් තියෙනවා. පිනුතුනි නෝනින් තේරන්න. ඉතින් මෙන්න මෙවැනි අනුතරක් තියෙන අවස්ථාවේදී ඊළඟට බුදුහාම දේශනා කරනවා සබ්බේ පේහි මනාවෝ අභිඥාන් පච්චේකී ධම්මා. සියලුම තමන් ප්‍රියමනාප දේවල් වලින් තමන්ට වෙන් වෙලා යන්නට සිදු වෙන බව නිතරම මෙනෙහි කරන්න කියලා. අපි මොනවද ප්‍රිය කරන දේවල්? අපේ ගෙදරට, ඉඩමට, දරුවන්ට, දේපළවලට තුම්බා ආසයිනේ. අපේ රූපයට තුම්බා ආසයිනේ. ලක්ෂණ රූපයට තුම්බා ආසයි. අපේ ජීවිතයට ආසයිනේ. පින්නතුනි තමන්ගේ ශරීරය ඇතුළු මේ හැම දෙයකින්ම තමන්ට කවදා හරි වෙන් වෙලා යන්න සිදුවෙන බව නිතර මෙනෙහි කළ තියෙනවා. මේ ජීවිතය, මේ ශරීරය තමන්ට හැම වෙනකොට නීට වඩා හොඳ තැනකට හිත පිටව ගන්න පුළුවන් විදිහට තමන් නුවණින් මෙනෙහි කරමින් ඉන්න. ඒ සඳහා හැකියාව ලැබෙන්නේ කම්මස්ස කෝමී කම්මදායාදෝ අභිඥාන් පච්චේකී ධම්මා කියන කාරණේ මෙනෙහි කරෝති. ඒ මොකද්ද? අර සියලුම දේවල් තමන්ට හිමුණත් තමන්ට හිමිවන එක දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි කර්මය. තමන්ට ඉන්න නියම ඥාතිය, නියම නෑදෑයා, නියම දේපළ, නියම දෑවැද්ද තමයි තමන්ගේ කර්මය. ඒ නිසා හොඳ කර්ම ශක්තියෙන් වලින් තමන් පෝෂණය කරගෙන ඉන්න. තමන් මරණාසන්න මොහොතේ දරුවන්ගෙන් නෙවෙයි තමන්ට පිළිහිට වෙන්නේ. තමන් මරණාසන්න මොහොතේ තමන්ගේ දේපළවල්, පොතේ පතේ තියෙන මුදල්වල්, අල්මාරියේ තියෙන රත්තරන් බඩුවල් තමන්ට පිළිහිට දෙන්නේ නැහැ. ඒ මොහොතේ තමන්ට පිළිහිට දෙන්නේ තමන් හදාගත්තු තමන්ගේ හිත විතරයි. ඒ නිසා වෙනතුනි තමන් හිත ගැන සම්පූර්ණ විශ්වාසය තියාගෙන ඒ හිත දිනෙන් දින පිරිසිදු කරගන්න උත්සාහ කරන්න. අන්න ඒ ගමන් මගේ වෙනතුනි එක පැත්තකින් අකුසලලින් හිත මුදව ගන්න, අනිත් පැත්තෙන් හැකිතා කුසල කරන්න. දාන, සීල, භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකිතා ජීවිතය තුළ කරන්න. දන් දීම ටිකෙන් ටික අත්හැරීම පුදු පුරුදු කරන්න පින්නතුනි. ගෙදරදී තමන් ඉතාම සුළු දෙන්නේක පටන් ගන්න. තමන්ගේ ගෙදර ඉන්න සුරතල් සතාට කෑම ටික දෙන එක ඉඳන්, තමන්ගේ ගෙදර වැඩට එන කෙනාට උපකාර කිරීම ඉඳන්, තමන් ශ්‍රමයෙන් දන් දීම ඉඳන්. දැන් විහාරස්ථානයකට ආවම බලන්න කොයි තරම්නම් තමන්ට පින්කම් කරගන්න පුළුවන්ද? විහාරස්ථානයකට එනකොට පොස්සක් ඉදලා නැත්නම් අතු ගන්න බේදද? ඒක තමයි ලොකු කුසලයක්. පරමාර්ථ ටිකක් තියෙනවනම් ඒ වයින් කරන්න. පැන් වේදුරුව පරණ වෙලා නම් ඒක සෝදලා පැන් වේදුරුවක් තියන්න. ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කාම හොඳට මනින්න. සමහර ඇතැමිට බෝධි පූජා තියලා පිටිපස්සෙන් යනවා. ඇතැමිට හාමුදුරු කෙනෙක් දැක්කම තහක බල යනවා. හාමුදුරුවෝ කමනා කරලා වගේ. එහෙම නෙවෙයි පිළිගන්නේ ස්වාමීන් වහන්සේට දැකලා වැඳලා බෝධිය හොඳට සුද්ධ කරගෙන බෝධි පූජා තියන්න ඕන. අපලෙට විතරක් මහානාත්තු බල ගියා නම් හරියන්නේ නැහැ. අපලෙ දුර වෙන්නේ ඔබ බෝධි පූජාවක් කියන්නේ අපලෙ දුර කරගන්න නම් ඔබ කලින් නැවිලා හොඳට ලස්සනට බෝමල් වතු ගන්න. හොඳට පැන් ආදිය තියන්න. වැඩි වේලාවක් මේ අපලෙ තියෙන ඇද්දක බෝධි ළඟ ගත කරන්න. පිළිත් කියන්න. ස්වාමීන් වහන්සේලාට හොඳට පසන පිළිවෙල වඳින්න. මේ ඔක්කොම ටික කිරීමත් එක්ක තමයි වෙනදනේ බෝධි පූජාව සම්පූර්ණ වෙන්නේ. මේ ඔක්කොම කිරීමත් එක්ක තමයි ඔබ අපලෙ දුරවීම සඳහා බෝධි පූජාවක් තියනවා නම් ඒක සාර්ථක වෙන්නේ. මේ කාරණා හොඳට මතක් කරගන්න පිළිතුරේ. පොහොනේ සිල් ගන්නා දවසට නිතර මෛත්‍රියෙන් වැඩ කරන්න. ඇතැමිට අපි කලින් වෙනවා හොඳට නම් බලන්න වාඩි වෙන්නනේ. හේතු වෙනක නම් බලාගෙන තමයි එන්නේ. එහෙම නෙවෙයි පිළිතුරු තමන් හිම තැනගෙන හිටියා. තමන් වඩා අමාරු කෙනෙක් කියලා අවුත් තියන්න තමන්ගේ ආසනේ දෙන්න. තමන් දැක්කකට වෙන්න. අන්න එහෙම කෙනාට තමයි ඉක්මනටම නිවන් දකින්න පුළුවන්. මෙතෙන්ට උනත් පිළිතුරේ අපේ ගුණධම් ටික දිනු කරන්න ඕන. දානෙ බෙදනකොට දානෙ ඔබට පිළිගන්නනකොට ඒ හැම වෙලාවෙම ඔබ ඉවසීමෙන් සිහියෙන් නොනින් ඉන්න. කෙනෙකුට උපකාරයක් කරන්න ලැබෙන හැම අවස්ථාවකදී විශේෂයෙන් මේ වගේ පොදු පිරිසක් රැස් වෙන තැන්වල පිළිගන්න තැන්වල තමන්ට වඩා වයසක දුර්වල නිරෝග තියෙන බොහෝ දෙනෙක් මෙතන ඉන්නවා. ඒ කැරේ මෛත්‍රිය සාහතව බලන්න. කොච්චර අසරණ සමහරයිනේ. එය ඔබ පිටාය කියලා කිව්වොත් පිටුනේ ඇත්තටම පිටාය කවුරුවත් මෙතන නැහැ. අපි මේ සංසාරාව ආත්ම භාවවලදී පිටුනේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අපට අම්මා තාත්තන වෙච්ච කවුරුවත් නැහැ කියලා. ඊතරම් දුර ගමනක් මේ අපි ආවේ. මිනිස්යන් අතර විතරක් නෙවෙයි පිටුනේ සතා සිව්මා අතර උනන් අපට දරුවන් වෙච්ච සහෝදර සහෝදරයන් වෙච්ච අම්මා තාත්තන වෙච්ච කවුරුවත් මේ ලෝකේ නැහැ කියලා. ඔබෙන් කැමති ඔබේ දරුවන්ට හරියම ආදරේ. ඔබේ දරුවා දින වෙන තරම් වා කැමති. ඇතැමිට වෙනදට අල්ලපු ගෙදර ඉන්න පුළුවන්. ආත්ම භාව පහකදී 10කින් දරුවෙක් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන් අල්ලපු ගෙදර ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ කරා මාන්නාදික බ්‍රාහ්මණය කියලා. මේ බ්‍රාහ්මණය මරණාසන්න කාලේ බුදුහාමරණ තමගේ දරුවන්ට සඳහන් කළා මීට කලින් බෝම දානෙ නොකරපු කෙනෙක්ගේ තැනක තමන්ගේ ශරීරේ බෝම දාන කරන්න කියලා. කියලා ලොකු කණ්ඩායමක් මුදුරට ගිහිල්ලා තැනක් වෙනවා. බමුණන් මරණයට පත් වුණාට පස්සේ දරුවෝ දෙය කියපු තැනම බෝම දානය කළා. මේ සිද්ධිය දැකලා බුදුහාමුදුරුවෝ සදහම් කරනවා ස්වාමීන් වහන්සේලාට මහණෙනි මේ බ්‍රාහ්මණයා මේක පෙර ආත්ම භාවල මේ නමින්ම ආත්ම භාව 500ට මෙතනම බෝම දානය කරායි. එකම තැන අත්බව 500ක් බෝධාන කරා. මේ වගේ දුර ගමනක් එන අය පිළිතුර. බුදුහාම සඳහන් කරනවා මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම එක ආත්ම භාවයක හරි තමන්ගේ අම්මා තාත්ත වෙල හිටියා යන්නේ. තමන්ගේ එකම දරුවා මැරෙන්න වෙලාවේදී හඬපු කඳුළු එකතු කරොතින් මේ මහා සාගරේ ජලයට වඩා වැඩි කියලා. තමන්ගේ අම්මා මැරෙච්ච වාරවලදී තමගේ නැතිින් ගලාගිය කඳුළු එකට ගොරෝතේ මේ සිව් මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. වෙන වෙනම තමගේ ස්වාමියා, භාර්යාව, දුව, පුතා, අම්මා, තාත්තා, සහෝදරයා, සහෝදරිය කියන මේ එක එක තැනැත්තා වෙනුවෙන් දුක් වෙච්ච අවස්ථාවල නැතිින් ගලාගිය කඳුළු එකට ගොරක් මේ තරම් අපමණ සංවේගයකට අපි මේ සසරේ දෙපත්තල තියෙනවා. ඒ තරම් දිවි ගමනක් එන එක නෙවෙයි. මෙන්න මේ අවබෝධ ලැබීම සමගම පිනතුනේ අපි හැකිතාක් දුරට තමන් සන්තකව දේවල් පුළුවන් මට්ටමින් අනිත් පැයයන් පරිත්‍යාගය කරනවා. අන්නේ පරිත්‍යාගය කිරීමේ වාසි දෙකක් තමන්ට ලැබෙනවා. එකක් තමයි දැඩි ලෝභය අඩු වෙලා තමන් අර ප්‍රේත ලෝභය යන දින අවස්ථාව අඩු වෙනවා. දානින් ලැබෙන එක වාසිය. අනිත් වාසිය තමයි පින්නතුනේ දරම් මිත්තානි ගන්නතිය කියලා කාරණයක් ආරම්භක සූත්‍රයේ සඳහන් වෙනවා. දන් දෙන තැනත්තා මිතුරන් ජය ගන්නවා කියලා. ඔබට හොඳ කල්යාණ මිත්‍රයන් ලැබෙන්නේ ඔබට මොදෙට සද්දම් මේ ශ්‍රවණය කරන් ලැබෙන්නේ ඔබ පරිත්‍යාග සීලු කමකට. පරිත්‍යාග සීලේ කියන්නේ මේ ඔක්කොම ටික දෙන්න කියලා නෙමෙයි මේ කියන්නේ. තමන් අනිත්‍ය වෙනුවෙන් යම් කිසි කැපවීමක් කරන්න සෝදාන කෙනෙක් වෙනවා. පන්තරතාවකින් තමන් වැඩි වෙලාවක් අතුපතු ගන්න පිරිසිදු කරන අනිත්‍ය වෙනුවෙන් කාලය කැප කරන කෙනෙක් වෙන්න ඕන. තමන් ගෙදර ඉන්නව නම් ගෙදර තමන් වැඩිපුර අතුමාන කෙනෙක්, රෙදි සෝදන කෙනෙක්, අනිත්‍ය වෙනුවෙන් කැප වෙන කෙනෙක්, අන්න එහෙම කෙනෙක් වෙන්න ඕන තමයි. ගෙදර නොවය කුඩ විතරක් නෙවෙයි පිරිමි කෙනෙක් උනත් පිරිසිදු ගෙදර දුව යනවරු වෙනවා. ඒකත් වෙනතුනි කැම වෙන එක වෙනතුනි පින්කම. දරුවන්ට තමන් කැමඩේ ඉරුවත් සාමිපුරුෂයා බාරයා වෙනුවෙන් කැමඩේ ඉරුවත් වෙනතුනි ඒක පින්කම. ඒ ආහාර අනුභව ගන්න ඇගරේ තාමයිත්‍රි සාගරයක කරන්න. අනේ ඊයේ තිබ්බ අදත් යන වෙනවා කියලා එහෙම නැහැ අඩන්න නෙවේ. ඉතාම සතුටෙන් කරන ඔබ රසට වෙන කැමනිත් ඉතාම සතුටෙන් අනුභව කරලා ඒකේ ඇගේ කුසගෙන නිවනවා කියලා සතුටෙන් කරන්න. පින්නතුන් දන්නේ නැහැ මෙද ඔය ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ පින්නතුන්ගේ වඩාන්නක් නැහැ හොඳ රසට වෙන. දැන් අපට ඇතැම් විට හිතෙනවා මේ අපේ ධායක පින්නතුන් එච්චර රසට ගැන දන්නේ නැහැ. ඒ තරම් පින්නතුන් රසට කැම වෙන ස්වාමීන් වහන්සේ හැම අන්තිම වහන්සේලා දක්සයි. උයන ගියොතින් වෙන දක්සයි. අතුපතු ගාන ගියොතින් ඒකට දක්සයි. ගොඩනැගිල්ලක් හදන ගියොතින් ඒකට දක්සයි. ඉගෙන ගන්න ගියොතින් ඒකටත් දක්සයි. දැන් ශ්‍රී ලංකාවේ ගිය අවුරුද්දේ සංස්කෘති විභාගයෙන් අලාවිස්සම් වලින් ලංකාවේ පළවෙනි ස්ථානෙ සාධකේ. අර හැමදේම කළේ පින්නතුනි. බලන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් උදේ 4:00 පාට නැගිටලා අතුගානවා, මල් අත් කරනවා, පැන් තියනවා, බුද්ධ පූජාව කරලා, ඒ ඔක්කොම කළේ දන ආවරු කෙනෙක් පිරිවන් යන්නේ. දැන් මේ අතනේ දරුවෝ කොහොමද? අනේ දැන් පුතා දැන් ශිෂ්‍යත් දෙවියන් සාමාන්‍ය පෙළේ ඉන්න වැඩ නම් දෙන්න හොඳ නැහැ එහෙම කියලානේ. පින්නතුනි පන්සලේ ඉන්න පොඩි හාමුදුරු විභාගේ තියෙන දවසේ තර ඔක්කොම කළා අතුපතු ගාන ලොකු හාමුදුරන්ට බැඳලා ඔක්කොම කළා තමයි විභාගේ යන්නේ. ඉතින් බලන්න පින්නතුනි ඒව කරා කියලා එහෙම කාලයකට යෑමක්වත් ආඩිරමක් වෙන්නේ නැහැ. ඒ දේ කරන්න කරන්න තමයි පින්නතුනි ආශිර්වාදේ වෙන්නේ. දැන් මට අද තියෙන ධර්මයේ අවබෝධයේ අඩැකීම් ටික මම ගිහි කාලේ තමයි සාමාන්‍ය පෙළ විභාගෙ ඉන්නේ. මට ඒ කාලේ දැන් තියෙන අවබෝධයේ තිබුණා පිටුනේ මම ගෙදර ඉඳලා හැමදාම පන්සලට ඇවිල්ලා පන්සල උදේ අතුගල තමයි ඉස්කෝලේ. ඒ තරම් මම මේ අනිසංස දන්නවා පිටුනේ. මං ගෙදර දැන් හිටියනම් දැන් අවබෝධය මට තියෙනවනම් ධර්ම අවබෝධය මං පිටුන ගෙදර ඇද්දක ඔක්කොම සතියකටවත් හැරයක් වෙන මුළු පන්සලම සුද්ධ කළමයි යන. ඒ තරම පිටුන මේ වගේ අනිසංස තියෙනවා. මේව මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන දිවි රෝග යන අනිසංස විතරක් නෙවේ. මේ දේවල් කරනකොට පිටුනේ තමන්ගේ මනෝම ජීවිතය සාර්ථක වෙනවා. ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගන්න එක සාර්ථක වෙනවා. දැන් මේ කුඩා දුව තාම ඉස්කෝලේ යනවනේ නේ. දැන් ඔයා පන්සලට ආව මාචිත් එක්ක අම්මත් එක්ක පන්සල හොඳට අතු ගන්න ඕන. දැන් ස්වාමීන් වහන්සේට හොඳට ධන ගහලා වදින්න ඕන. ඒතර යට හොඳට ඉගෙන ගන්න ලැබෙනවා. හොඳට දිගාසි ලැබෙනවා. තාත් හොඳට ලස්සන වෙනවා. පන්සල අතු ගන්නකොට රූපය හරිය ලස්සන වෙනවා. ඔයාට ඉඳලේ අතු ගන්න බැරි නම් අතින් හරි ඔක්කොම පොරටේක බෝධිය වටේ දෙන පොරටේ ඉක්මනට මරන් දානවා. එනතනේ කුඩා කාලේ පටන් අපි දරුවන්ගේ ආවාස ලබා දෙන්න ඕන. මේ අනිසංස ටික ලබා ගන්න වෙනතනේ. අද තියෙන අවබෝධයේ අත්දැකීම් ටික මට පාසල යන කාලේ තිබුණා නම් වෙනතනේ. මම ඉස්කෝලේ ගහම වෙන හැම ගුරුවරයාටම වදිනවා. ගුරුවරයෙක් හම් වෙන හැම මොහොතම වදින එක තමයි. ඒ තරම්ම වෙනතනේ මේ අනිසංසයක් තියෙනවා. ඒව කන්න තරමට වෙනතනේ අපේ වෙනව ජීවිතය සාර්ථක වෙනවා. ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙනීම සාර්ථක වෙනවා. රැකියාව කරන කෙනෙක් නම් ඒ රැකියාව සාර්ථක වෙනවා. හොඳ කල්‍යාණ මිත්‍රයෙක් ලැබෙනවා. වෘත්ති මට්ටමින් ඉහළටම යන්න ලැබෙනවා. තමන් කලමිනී ලබාගත් වෘත්තියේ වෙනුතුනේ දිගටම ඉන්න ඕනේ. තමන් මේ කුසල් දහම් කරනකොට තමන් අවුරුදු 5ක් 10ක් එක රැකියාවක් ගන්නකොට ඊට පස්සේ තමන්ට ඒ වගේ දෙගුණයක් ලැබුණ ලැබෙන රැකියාවට යන්න ලැබෙනවා. තමන් අවුරුදු 8ක් 10ක් වැඩ කරොත් මේ දෙගුණ එකක් තවත් දෙගුණ වෙන රැකියාවට යනවා. කෙනෙකුට මේව නිකන් නෙවෙයි කියන්නේ. මේව කියන්නේ තාම පැහැදිලි සාංකිතයිතෝ පැහැදිලි අන්දමින් සයිතෝ මේ කියන්නේ. අපිට මේ පුළුවන් පිළිදෙන්න කරන්න. එහෙම ජීවිතේ ඥාය ගන්න මාමදක් තමයි බුදුහාර අපට දේශනා කළේ. කොච්චර කරුණාවෙන් අපට මේව දේශනා කළේ. මේව කරනකොට පින්නතුනි සමන්න නිරෝගී බව ලැබෙනවා. තමන්ගේ ඉගෙනීම, වෘත්තිය මේ හැම දෙයක්ම සාර්ථක වෙන තරක් නෙවෙයි. තමන්ගේ ජීවිතයේ හොඳ අත්දැකීම් ටික මේ ගුණධර්ම එක්ක තමන්ට ජීවිතේ ලැබෙන වටිනාම දේක් තමන්ට මුණ ගැහෙනවා. ලොකුම වාසියක් තමන්ට ලැබෙනවා. ඒ මොකද පින්නතුනි? ඒ තමයි කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. ජීවිතයේ කෙනෙකුට ලැබෙන පින්නතුනි ප්‍රධානම දේ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා කියන්නේ. ජීවිතේ ලැබෙන වටිනාම දේ. යනකොට ජීවිතයේ කල්යාණ මිත්‍රත්වයෙන් නොලැබුණොත් වෙනතනි. ඒක නැත්නම් ජීවිතේ මොන ලැබුණත් වැඩකුත් නැහැ. කල්යාණ මිත්‍රයන් සුගතිය සහ නිවන ගැන පැහැදිලි කරලා දෙන නුවණැති කරුණාවන්ත කල්යාණ මිත්‍රයන් ලැබීම තමයි පිළිතුරු. අපට ජීවිතේ ලැබෙන ප්‍රධානම වාසිය මේ ධර්මාදී දේවල් එක්ක. දාන, සීල, භාවනා ආදී මේ කුසල ධර්මවල තමන් යෙදෙනවත් එක්කම තමන්ගේ ජීවිතේ ලැබෙන ප්‍රධානම වාසිය තමයි හොඳ කල්යාණ මිත්‍රයන් ලෝකෙ කොහේ හිටියත් තමන්ට ලැබෙනවා. එයාගේ අසුරතන ලැබෙනවා. එයාගේ අදහස්, එයාගේ පොතපත අපිට කියවන්න ලැබෙනවා. මෙන්න මේ දෙක වෙනතන අපි අනිවාර්යයෙන්ම ලබා ගන්නට ඕන. එනිසා අපට කල්යාණ මිත්‍රත්වය තමයි වෙනතනේ. අපට හරියට අපේ ගමන් මඟ නිවැරදිව පැහැදිලි කළ දෙන ධර්මඥානයේ යුතෝ නොනැති සත්පුරුෂයන්ගේ ආශ්‍රය තමයි අපේ ජීවිතයේ වටිනාම දේ බවට පත් වෙන්නේ. ඒ අය අපට වෙනතනේ එක පැත්තකින් සුගතී මාර්ගය කියලා දෙනවා. අනිත් පැත්තෙන් හිතේ මානසික දුක් වේදනාවල නිදර්ශන මාර්ගය අපට කියලා දෙනවා. අද උදෑසන කාලයේ වෙනුවෙන් සාකච්ඡා කරන්නේ කම්මස්සකට සම්මාදිතිය මත පිළිදලා ස්වර්ගාමී මාර්ගයේ අපි සම්පූර්ණ කරගත් කර්ණාටිකයි අද උදේ වරු අපි සාකච්ඡා කරන්නේ. දවල් ඥානෙන් පස්සේ අපි සාකච්ඡා කරන්නේ කම්මස්සකට සම්මාදිතිය ඉක්මවලා ලෝකෝත්තර සම්මාදිතිය ඇති කරගන්න ක්‍රමය. එහෙමත් නැත්නම් දුකේ හට ගැනීම හා නිරෝධ වීම පිළිබඳව කරුණු පැහැදිලි කළා. පරිසම්පාද පිළිබඳව කරුණු සාකච්ඡා කළා. කොහොමද අපි මානසික දුක් පීඩාවල නිදර්ශන කාරණේ මොකද්ද කියන එකයි අපි දවස් ආනන් පස්සේ සාකච්ඡා කරන්නේ. අද උදේ වරුවක සාකච්ඡා කරේ වෙනතනි. ෂණ සම්පත්තිය ගැන අක්කන සූත්‍රයේ සඳහන් වෙච්ච කරුණු වලින් අපි නිදහස් වෙනවා. අපි තම භාග්‍ය සම්පන්න අවස්ථාවක් මේ ලබා ගත්තේ කියන කාරණය අපි සඳහන් කළා. අන්නේම ලබා ගත්ත කෙනා විසින් හැකියාව දුක් අකුසලෙන් මිදලා කුසල් දාන කරන්න. දාන කියලා භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකියාව ජීවිතේ කරන්න. ඒ කරනකොට කැමැත්තකින් දැඩි ලෝභය තමන්ට අඩු වෙලා තමන් අර ප්‍රේත ලෝකේ යන ගතිය තමන්ට අඩු වෙනවා. අනිත් පැත්තෙන් මේ කුසල කිරීම නිසා තමන්ගේ පින ශක්තිමත් වෙලා කල්යාණ මිත්‍රන්ගේ ආශ්‍රය ලැබලා තමන් වැඩ වඩා ධර්මයේ පැත්තට නැඹුරුනා කියන කරුණුයි අප මේ සාකච්ඡා කළේ. පින්වත්නි අපේ මේ උදේ වරුවේ කතා කරපු කරුණු වලින් මෙයන්ට ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්න පුළුවන් ධර්ම ගැටලු. දැන් අපි මේ කතා කරපු කරුණු වලින් තේරුම් ගන්න අමාරු කාරණාවක් හරි තියෙනවද? අහන්න දේවල් තියෙනවද ප්‍රශ්න එහෙම? වැරදුනාට එහෙම ගැටලුවක් නෑ අහන්න බය වෙන්න එපා. මේ ශ්‍රී ලංකාවේ ආයතන මනෙකට ප්‍රශ්න අහන්න එහෙම ඉතර කැමැත්තක් නෑ නේද? හාමුදුරන්ගේ හිතේ දෙවි කියලා හදන මක් හරි දෙයක් ඉන්නේ. ඔව් ඇත්තෙන්ම වැදගත් ප්‍රශ්නයක්. දැන් එතුමා අහන්නේ දැන් තුන්තරා බෝධියක් තියෙනවනේ. මොන තුන්තරා බෝධිය කියලා කියන්නේ? රහත් වීම, පස්සේ බුදු වීම සම්මා සම්බුදු වීම. එතකොට අපේ පින්කම් කරනකොට මේ තුنين කුමක් හෝ ප්‍රාර්ථනා කරලද කරන්න ඕන කියලා තමයි සාමාන්‍යයෙන් අහන්නේ. මේකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි පුද්ගලයන් දැන් මෙතන 100ක් ඉන්නම කියමු. ඒ 100ක් ගත්තොත් 100ගේ ස්වභාවය වෙනස්. සමහර කෙනෙක් ඇතන් විට හිතාගෙන ඉන්න පුළුවන් ඇතන් විට සතර ආර්යව ගාන පශේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන ප්‍රාර්ථනා කරගෙන ඉන්නයි මෙතන ඉන්න පුළුවන්. සමහර ඇතන් විට කල්ප ගාන මනෝ ප්‍රතිදානයෙන් පුරාගෙන යනවා ඇති හිතෙන් හිතාගෙන යනවා ඇති මං සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙනවා කියලා. තවත් කෙනෙක් ඉන්නවා ඇති මම රහත් වෙනවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඉන්නයි ඇති. ඒ අතරේ තවත් කෙනෙකුට කිසියම් ප්‍රාර්ථනාවක් නැතුව සාමාන්‍ය ගුණ දහම් සම්පූර්ණ කර කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා පුද්ගලයෙන් පුද්ගලයට වෙනස් වෙනවා. හැබැයි ඒ මොන වෙනස්කම් තිබුණත් අපි හැම දෙනෙක්ම කැමති දුකෙන් නිදහස් වෙන්න. දැන් අපි මේ හැම දෙයක්ම කරන්නේ දුකෙන් නිදහස් වෙන්නදී. දුකෙන් නිදහස් වෙන හැම දිනම අපට දුක ඇති වෙන්නේ කොහොමද කියන කාරණය දැනගන්නවා. ඒ නිසා අපේ ප්‍රධාන ඉලක්කය වන්නට ඕන සම්මා සම්බුදු වීමට, පසේබුදු වීමට, රහත් වීමට, සෝවාන් වීමට වඩා අපේ ප්‍රාර්ථනාව, අපේ උත්සාහය වෙන්න ඕන මොකද්ද? දුකෙන් නිදහස් වීම කියන කාරණේ. වැදගත් නේද? සමහර කෙනෙක් සෝවාන් වෙන කැමතියි. නමුත් දුකෙන් නිදහස් වෙනවට කමක් නැහැ. පෙනුනේ දුක නිදහස් නොවෙනවා නම් සුවන් වුණා කඩක් තියෙද? දුක නිදහස් නොවෙනවා නම් රහත් වුණා කඩක් තියෙද? ප්‍රධානතම අපි ඉලක්කය වෙන්න ඕනේ මේ මොහොතේ තමන්ට මනසට දුකක් එනවා නම් ඒ දුක නිදහස් වෙන කොහොමද කියලා ඒ සඳහා අප්‍රමාණීව වැඩ කරන්න. එතකොට ඔබ සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන ආපු කෙනෙක් නම් ඔබට ඒ අනුව ගුණධර්ම පිට සම්පූර්ණ වෙයි. ඔබ පස්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වශයෙන් ප්‍රාර්ථනා කරගෙන අප කෙනෙක් නම් ඔබේ ඒ කාමික වේගයෙන් සම්පූර්ණ වෙයි ඒ ගමනින් මම වේ. ඔබ රහත් මහණේ නිවන් දකින්න ප්‍රාර්ථනා කරගෙන අප කෙනෙක් නම් ඔබට ඉක්මනින්ම රහත් වෙන්න ආසාව ලැබේ. අන්න ඒ පදමෙන් ඕන අපි පිළිතුර ඉන්න. එහෙම නැත්නම් මම බුදු වේවා කියන අපි හිතාගෙන ඉන්නවා. අන්තිමට පිළිතුරනේ හොඳ ප්‍රාර්ථනාවක් තමයි. නමුත් තමන් ඒකට කිසි දෙයක් කරන්නේ නැත්නම් තමන්ට දෙමෙට නිවන නෙමෙයි වෙනුනේ දෙමෙට සුභතියක් තමයි හැමෙම. අපේ ප්‍රධානම දේමවට පස්සේ නොවන වෙනුනේ. අපේ මුලින්ම කියනවැදගත් කාරණය තමයි අපේ ඉදිරි පිට තියෙන ලොකුම අනුකර ලොකුම අභියෝගය මොකද කියලා. අපේ පිනතුනි ජීවිත ඉදිරියේ තියෙන ලොකුම අභියෝගය මොකද්ද? ඔව් ඒක අපිට තියෙන ලොකුම අවශ්‍යතාවය. ඒක තමයි අපේ කැමැත්ත බලපොරොත්තු. මම අහන්නේ අපිට තියෙන ලොකුම අභියෝගය ලොකුම ප්‍රශ්නේ මොකද කියන්නේ? පින්නතුනේ බුදුහාම දේශනා කළා මේ ලෝකයේ උපදින සත්‍යයට තියෙන ප්‍රධාන අභියෝග ප්‍රධාන ගැටලු තුනක් ගැන. එකක් තමයි මහලු වීම කියන කාරණේ. අනිත් එක මරණය කියන කාරණය. තුන්වෙනි එක මොකද්ද? සමහර අය ලැබෙන වෙන්න පුළුවන්. ලොකුම අභියෝග තුන හැටියට සැලකුවේ එකක් මහලු වීම මරණයටපත් වීම අනිත් එක නැවත ඉපදීම කියන කාරණය. නැවත ඉපදෙන අවස්ථාවේදී අපේ දුගතියට පත් වෙන තියෙන අවස්ථාව තමයි අපිට තියෙන ලොකුම අනතුර. ඔබට හිතෙනවද ඔබ දුගතිගාමි වෙන්නේ නැහැ කියලා? ඔබට දැඩි විශ්වාසයක් දැඩි ස්ථාවරයක් තියෙනවද මම නම් දුගතිගාමි වෙන්නේම නැහැ මං අනිවාර්යයෙන්ම සුගතිය යන කෙනෙක් කියලා ඔබට කියන්න පුළුවන්ද? කියන්න පුළුවන් ඇත්තටම බොහොම හොඳයි නම් ඔබ මතයේ නෙවෙයි. හැබැයි මම අහන මෙහෙම දෙයක්. ඔබ ඉතාම ආදරය කරන පස් දෙනා ඔබේ ඇස් දෙක ඉදිරි පිට දීම කෙනෙක් ඝාතනය කරනවා. ඝාතනය කළ ඊට පස්සේ ඔබත් මරනවා. ඔබ ඉතාම ආදරය කරන පස් දෙනා ඔබේ ඇස් දෙක ඉදිරි පිටදීම පිහියක් අරගෙන කෑලි කෑලිවල කපනවා. කපලා ඔබත් අර වගේම කෑලි කෑලිවල කපරමින් මරණපත් වෙනවා. ඒ වෙලාවේ මනස දුර්වල වෙලා දුගතිගාමී නොවන විදියට ඔබ ඔබේ හිත හදාගෙන ඉන්නේ. පින්නතන එක කරුණාවක් නෙවෙයි. අන්න එහෙම පුළුවන් නම් තමයි ඔබේ සුගතිය හරියට මිස්තරයකට කියන්නේ. එහෙම නැත්නම් ඔබ සුගතිය දැනන පුළුවන් නොවන පුළුවන්. පින්නතන මෙන්න මෙහෙම දැනගින්න තමයි බුදුදහම ප්‍රදානයේ තියෙන්නේ. එහෙම නැහැ නේද? සාරල දැනගින්න නෙවෙයි. අනේ සාදු හරයක් දීලා සුගතිගාමී වෙන්න සාධුකාරයක් දෙනකොටම දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. එහෙම කතාවක් නෙමෙයි මුතුනි. එහෙම වෙන්නත් පුළුවන් අපි. හැබැයි අපි හැමදෙනාම ජීවිතේ ඉරනම් එහෙම හත්තේ නෙමෙයි අවසන් වෙන්නේ. ඔබ ආනන්දේ බඳුරු මණිකාව ගැන බඳුරු මණිකාවේ දරුවන් 32 දෙනෙක් හිටියා. ඔක්කොම පුතාලා ඔක්කොම නිවුරු දරුවෝ. ඒ නිවුරු දරුවෝ 32 දෙනා බන්දුල මල්ලිකාගේ ස්වාමී වෙච්ච බන්දුල සේනාධි කගේ මේ 33 දෙනා පිටතේ එකම දවසේ එකම මොහොතේ උපක්‍රමයකින් පොසොහයි මාලිකින් උදාහරණ කරා. මේ 33 දෙනාගේම මරණ පුවතහන වෙලාවේදී බන්දුල මල්ලිකාගේ දානය වෙනෙන්නේදී ඒ වෙලාවේදී මානසිකව වැටුනේ නැහැ. ඒ ඉතාම ශක්තිමත්ව ඉතාම ධෛර්ය සම්පන්න තමගේ හිත තමස්ලයක් නොනැසේ ඒ පණිවිඩයයි දරාගත්තා. මෙන්න මෙවැනි ශක්තියක් වෙන තුරු හිතන්නේපා සාමාන්‍ය දානකින් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කැඳවර දීපු අසද්දෘශ මහා දානකින්වත් ලැබෙන්නේ. මේ සම්බුද්ධ ශාසනයේ දීපු සුවිශේෂීම දානය තමයි. ඊටාම අනිසංසදාය දානය තමයි. අසද්දෘශ මහා දානය පින්තුමහරදී එක සම්බුද්ධ ශාස්ත්‍රයක එකවර එක කෙනෙකුට විතරක් දෙන්න පුළුවන් දානය. පොසොපයිතුමා ඒ දානය දුන්නා. ඒ කාලයේදී සීලොම ස්වාමීන් වහන්සේලා භික්ෂු භික්ෂුණීන් දෙපිටම බුදුහාරු සමගම එක තැනකට රැස් කළා. උන්වහන්සේලා කැමති සීලොම දේවාල දෙන්න දානය. ඒ දානය දෙනකොට පොසොපයිතුමා හොර උදාවලා පොසල මල්ලිකා ඒ අසද්දෘශ මහා දානයේ නෙළුවවර පොසල මල්ලිකාවත් පිළිතුරු සුගතිගාමී වෙන්න කලේශියක් වුණේ නැහැ. ඈටම සුගතිගාමී වෙන්න බැරි. ටික කාලකට හරිය සුගතිගාමී වෙන්න උනා නෑ. හැබැයි ඉක්මනට සුගතිගාම දවස් 8කින් පස්සේ. නමුත් මා කියන උත්සාහ කලේ පිළිතුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපට දෙන්න ලබා දෙන ශක්තිය සාමාන්‍ය හැකියාවක් නෙවෙයි. අපේ ජීවිතවල යන ඊටාම ඉහළ අභියෝගයකට උනත් මානසිකව ඇද නොවන විදිහේ සාමර තත්ත්වය මේ ධර්ම තුලින් අපට ලබා දෙනවා. අන්න ඒ ශක්තිය අපි ඇති කරගත්තොත් තමයි අපි වඩාත්ම සාර්ථකයි බවට පත් වෙන්නේ. එතෙන්ද දැන් මේ උගත් තමයි දැන් අපි කරනකොට තින්කම් කරනකොට බණහනකොට ධර්මයේ හැසිරෙනකොට ප්‍රාර්ථනාවක් කළද කරන්නේ කියලා. සම්මා සම්බුදු වෙනද පස්සේ බුදු වෙනද රහත් වෙනවද කියලා යම් කෙනෙක් කැමති වෙන්න පුළුවන්. දැන් මෙතනත් ඉන්න පුළුවන් මේ පුඩා දරුවෙක් වුණත් බුදු වෙන ප්‍රාර්ථනා කරන දරුවෙක් වෙන්න පුළුවන්. දැන් මේ ආත්මවල ඥාන දරුවෙක් වුණත් බුදු බව ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඥාන දරුවෙක් දිගටම ඥාන දරුවෙක් පස්සේ ගින්නේ නැහැ. යාට නියති වරණ ගන්නකොට සම්බුද්දත්වයට පත් වෙන විතරයි ඒක නා පිරිමයක් වාගේ ඉන්නවා. ඒ නිසා මේ මවරු හැම කෙනෙකුටම උනත් පසේ බුදු වෙන්න සම්මා සම්බුදු වෙන ප්‍රාර්ථනා කරන්න පුළුවන් ගුණාම කරන්න පුළුවන්. ඔබ එහෙම කරනකොට ඔබ වෙනස් වෙනවා. ඊළඟ අත්මාර අත්මා ගන්නට පස්සේ ඔබ පිරිමයක් වාගේ දෙනවා. ඔබට ඒ අනුව කර්ම සම්පත් වෙනවා. ඇතැම් විට බෝසත්වරයෙක් පස්සේ ඉන්න කෙනෙක් වුණත් ඇතැම් කාලෙදි ගැහෙන ආත්මාවකට යන්නත් පුළුවන්. අවසාන අත්මාය වෙනකොට තමයි පිරිමයක් භාවිත වෙන්නේ ඔක්කොම ඉන්නේ. ඉතින් ඕනම කෙනෙකුට ඕනම තත්ත්වයක් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඔබට පුළුවන් නම් ප්‍රාර්ථනා කරන්න. හැබැයි පින්තරි සම්මා සම්බුද්ධත්වයේ කියන එක තරම් සරල දෙයක් නෙමෙයි. සම්මා සම්බුද්ධ සම්බුද්දට ප්‍රාර්ථනා කරන උත්තරේ පිළිතුරින් කාර්යයක්ම මේ වගේ සම්මා සම්බුද්ද සාසනවල ප්‍රාර්ථනා කරනවා. අනේ මාත් මේ වගේ බුදු වෙන්න ඕන කියලා බුදුරු එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ සිය දෙනෙකුගේ දහස් නමකගේ ලක්ෂයකගේ දසලක්ෂ ගණන්වල සාසනවල හිතින් හිතමින් පාරමිතා පුරනවා ගුණදාම් පුරනවා. එහෙම පුරාගෙන ගිහිල්ලා ගිහිල්ලා කාලයකදී වාපර නිදානයක් පුරනවා. ඊට පස්සේ කණ්ඩායම මම හැමනාට කියන මම නම් කොහොමද බුදු වෙනවා කියලා කියනවා. එහෙමත් කීකේ තවත් බුදුරු 19කගේ 19කගේ ලක්ෂයකගේ උම සාසනවල තව තවත් ගුණදාම් පුරනවා. මේක පිටුතේ තාම දීර්ඝ කාලයක් නෙවෙයි හිතන්නවත්. ඊට පස්සේ ආයි කාලයක් ආයවර නිදානයක් පුරනවා. කයිනු ක්‍රියාත්මක වෙනවා. ලේදන් දෙනවා, ජීවිත පූජා කරනවා, ඇස්තන් දෙනවා, මකොඩු දන් දෙනවා. එහෙම කර කර ප්‍රාර්ථනා කරන මම කොහොම හරි සම්මා සම්බුද්දත් වෙනවා කියලා. ගිහිල්ල ගිහිල්ල ඔබම ගිහිල්ල වෙනදෙනේ කාලෙකදී තේරෙනවා මේක අමාරුයි කියලා. ඊට පස්සේ නෑ මම රහත් වෙනවා කියලා රහත්භාවයෙන් නිවන් දකිනවා. අච්චෙන් දුර ගිහිල්ලා කියන සමායත මේ අමාරුයි කියලා හිතලා මගදී වෙනස් වෙනවා. තවත් සමහරයි මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා වෙන තුරින් තවදුරට ගීරේ ඉදිරියට ගිහිල්ලා යම් අවස්ථාවකදී රහත් වෙන්න පුළුවන් සියලුම සුසුම් තිබෙන්නේ. ජීවිත දාණය දෙන්න පුළුවන් කම තිබෙන්නේ. පංචාභිඥාට සමපති උපදවාගෙන පිරිමි ආසභාවයක මේ වගේ සීලෝ පාසුමන් සහිතව බුදුවරේ ඉදිරිපිට ඉන්න වෙලාවකදී ඇතැම් කෙනෙක් නියත විවරණ ගන්නවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේතනත්තා දිහා බලලා කියනවා මේතනත්තා අනිවාර්යයෙන්ම අහවල් කාලේ අහවල් අම්මා තාත්තගේ දරුවෙක් වශයෙන් අහවල් නම් ඉපදෙලා සම්මා සම්බුදුරපත් වෙනවා කියලා නියත විවරණ දෙනවා. අන්නේ නියත විවරණ දුන්නට පස්සේ එතන ඉඳලා ඉස්සාවයි. එතන ඉඳලා පින්නතනි ආයේ සාරාංශක කලබලක්ෂයක් පෙරපුරන්න පුළුවන්. අටාංශක කලබලක්ෂයක් සොරසාංශක කලබලක්ෂයක් පෙරපුරන්න පුළුවන්. එතන ඉඳන් තමයි ඊට පස්සේ කාලේ දෙන්නේ. හිතනවා තමාරු කලබලක්ෂයක් පෙරපුරන්න. ඒත් එතෙන්දී සාරාංශක කලබලක්ෂයක් කියන්නේ ප්‍රඥාදික බුදුරජාණන් වහන්සේ කෙනෙක්. අටාංශක කලබලක්ෂයක් කියලා කියන්නේ ශ්‍රද්ධාදික බුදුරජාණන් වහන්සේ කෙනෙක්. සොරසාංශක කලබලක්ෂයක් කියන්නේ වීර්යාදික බුදුරජාණන් වහන්සේ කෙනෙක්. එහෙම සම්මා සම්බුද්දටපත් වෙනවා සමහර අය. ඒක පිළිබඳව ඉතාම දුර්ලභ කාරණයක්. ලෝකේ වැඩිපුර තියෙන්නේ බුද්ධ ශූන්‍ය කල්පය. දැන් අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පයේ. මහා භද්‍ර කල්පයේ බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙනවා. සමහර කල්ප තියෙනවා බුදුරජාණන් වහන්සේලා හතර නමක් පහළ වෙනවා. සමහර කාලවල බුදුරජාණන් වහන්සේ තුන් නමක්. සමහර කාලවල බුදුරජාණන් වහන්සේලා දෙනමයි. සමහර කාලවල බුදුරජාණන් වහන්සේලා එක නමක්. සමහර කාලවල පිනතුනේ බුද්ධ ශූන්‍ය කල්ප. කල්ප එකක් නෙවෙයි කල්ප 100ක් 1000ක් ලක්ෂයක් අසංඛේයයක් යනවා බුද්ධ ශූන්‍ය කල්ප. ඒ තරම් ලෝකේ වැඩිපුරම තියෙන පිනතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා නැති කාල පරම්පරාවේ. ඒ මහා භද්‍ර කල්පයක ගත්තත් එක බුදුරජාණන් වහන්සේගේ ඉඳන් අනිත් බුදුරජාණන් වහන්සේ දින කාලයේ ඉතාම දීර්ඝයි කියන දේ. ඒක කෙටි කාලයක් නෙවෙයි. ඒක ලොකු විස්තරයක් තියෙනවා. ඒ නිසා ලෝකයේ සත්‍යයන් ආයස කලින් කර අඩු වැඩි වෙනවා. දැන් මේ කාලේ දෙකින් දෙක අඩු වෙන කාලයක්. අඩු වීම පිළිබඳව අවුරුදු 10ක් පාඩු වෙනවා. 10ක් පාඩු වෙලා ආයෙ දෙකින් දෙක වැඩි වෙනවා කියලා පාද. අසංකේය ධර්මා වැඩි වෙනවා. අසංකේය කියන්නේ කීයද? එකයි බිඳු කීයද? එකයි බිඳු 140ක සංඛ්‍යාව. හිතාගන්න පුළුවන්නේ? අවුරුදු ගාන තමයි දැන් එකයි බිඳු 6ක් ලිවොත් මිලියනයනේ. ලක්ෂ 10ක්නේ. එකයි බිඳු 7ක් ලිවොත් කෝටියනේ. එකයි බිඳු 9ක් ලිවොත් බිලියනේ. ඔහොම වැඩි වෙලා ගිහලා එකයි බිඳු 140ක සංඛ්‍යාවක ආයසක් ලැබෙනවා. කියන දක්වා වැඩි වෙනවා. ආයෙ වැඩි වෙලා ආයෙ පල්ලෙහාට එනවා. ඔහොම තමයි අඩු වැඩි වෙන්නේ. ඔහොම පල්ලෙහා ඉඳලා 10 ඉඳලා අසංකේයෙට ගිහිල්ලා අසංකේයෙන් ආයෙ දෙකෙන් දෙක අඩු වෙලා අවුරුදු 80,000ක් 80ක් අතරේ කාලයේ අඩු වෙන කාලෙදි තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. උපරිම අවුරුදු 80,000 කලින් අවුරුදු 80. අපේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ කාලය පරමාවිස කීයද? පරමාවිස කීයද? අවුරුදු 100යි. අවුරුදු 100යි. ඒ 100 වෙනුවෙන් දැන් දෙකෙනෙක් අඩු වෙනවා. අවුරුදු 100ට එක ගානේ අඩු වෙනවා. මිනිසාගේ වයස පරමාවිස අඩු වෙන්නේ හෝ වැඩි වෙන්නේ අවුරුදු 100ට එකක් ගානේ. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ ගණන්වන අවුරුදු 2600ක් විතර ගියා. 126 ගියා. දැන් 100ෙන් 26ක් අඩු වෙනකොට කීයද? දැන් 74 වෙනවා ආයෙත්. මොනවා අඩු වෙනවද කියන්නේ? පින්නතුනේ අපි මේ සාකච්ඡා කළේ ප්‍රාර්ථනා කිරීමෙන් ලබන බෝධිය ගැන. ඒ නිසා ඕනම කෙනෙකුට ඕනම බෝධියක් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. එහෙම වැඩක් කරන්න ඒ සඳහා පිළිවෙත හැකිතා තමන්ගේ මූලික දේ තමයි දානය, පරිත්‍යාග ශීලීත්වය. බඩමුට්ටු දන් දෙන විතරක් නෙවෙයි තමන්ගේ සැප ආත්ම සුඛ පරිත්‍යාග කරන්න හුරු වෙන්න. තමන්ගේ සැපද අන් අයගේ සැප වෙනුවෙන් පරිත්‍යාග කරන්න. ඔබ ලස්සනට වාඩි වෙලා ඉන්න තැන, ඔබේ පොට්ටේ, ඔබ හේතු වෙන නිමිත්තිය ඔතන අනිත් කෙනෙකුට දෙනව සූදානම්ද කියලා බලන්න. ඔබේ ලස්සන මැඳුම වෙනත් කෙනෙකුට දෙන්නව කැමතිද කියලා බලන්න. අන්න ඒකට කැමති නම් ඔබ බෝධිසත්වයෙක් කියන මුල ලක්ෂණ තියෙනවා. එතනින් තමයි පටන් ගන්නවට වෙනස. බෝධිසත්වයෙක් වෙන නෙවෙයි වෙනස. සෝවාන් වෙන්න හරියම ලක්ෂණ තියෙනවා. එහෙම නැත්නම් බෑ ඔබ. ඒ පරිත්‍යාගයවත් අපිට කරන්න බැරි නම් වෙනසනේ ඊට වඩා දෙයක් අපේ ලොකු වෙනසක් අපේ ජීවිතවල වෙන්නේ නැහැ. අපි අවුරුදු 100ක් කියලා ගන්නා වෙන්න පුළුවන්. අපි ත්‍රි පාටි 10 වතාවක් ගියා වෙන්න පුළුවන්. ධම්මදේව වන්දනාවේ 3 පාරක් ගියා වෙන්න පුළුවන්. මේකෙන් කුසලයක් වෙන්න පුළුවන්. නමුත් මේ ලක්ෂණ නියමෙ නියාලයක් නෙද සෝය සමාගේ දිනුනා වෙන්නේ. ඒ ආධ්‍යාත්මික සුවේ මානසික සැනසීම සමාගේ දිනුනාද කියලා බලන්නේ මෙන්න මේ කියාව වෙනකට තියෙනකොට. ඔබේ දරුවාට පාසල යන උදව් කරන ගමන් ඒ උදව්වම ඒ ප්‍රමාණයට බැරි වුණත් එන්සියට 10ක් හරේ අල්ලපු ගෙදර දරුවා වෙනුවෙන් ඔබට උදව්වක් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඔබේ දරුවා මහේ ශිෂ්‍යත්වයේ සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගයේ පාස් වෙනකොට ඒ ළමර සතුට අල්ලපු ගෙදර දරුවා විභාගයේ සමත් වෙනකොට ඔබට තියෙනවාද කියලා බලන්න. ඔබට මුදිතාවනේ ඒ සතුට වීමේ හැකියාව ඔබට ඇති කර ගන්න පුළුවන් කියලා බලන්න. එහෙමනම් ඔබ ඔබට ඒ හැකියාව තියෙනවා නම් ඔන්න ඔබ නිවන් දකින සූදානම් කෙනෙක්. එහෙමනම් ඔබ දුකෙන් නිදහස් වෙන සූදානම් කෙනෙක්. බස් එකට නැගෙ වෙලාවේදී ඔබට වඩා දුර්වල කෙනෙක්, ඔබට වඩා පූජනීය කෙනෙක්, වියපත් කෙනෙක්, රෝගී කෙනෙක් බස් එකට නැගෙ වෙලාවේදී ඔබ අනිත් කෙනෙකුගේ පෙළඹවීමක් නැතුව ඔබේ උත්සාහයෙන් නිර්ලෝභීව මෛත්‍රී සාගතව ඔබේ ආසනය ඔබ පූජා කරන සූදානම් නම් ඔබ දුකෙන් නිදහස් වෙන සූදානම් කෙනෙක්. ඔබ නැත්නම් ඔබ දුකෙන් නිදහස් වෙන නිවන් දකින්න කියලා කියලා ඊට වඩා අනිත් පැත්තට තමයි ගමන් කරන්නේ. ඔබ කොළඹ යන්න ඕන කියලා කිය කොළඹ පැත්තේ ගිහින් ඉඳගෙන මාතර පැත්තට යනවා වගේ. ඒ නිසා පින්නතනේ ඔබ නියම පැත්තට හැරිලා මේ වැඩ කරන්නට ඕන. එහෙම තමයි ඔබේ හැබෑ නිවීම හැබෑ සැනසීම වල තියෙන්නේ. පින්නතනේ අපි මේ වරෝ ටික වෙලාවක් භාවනා කරනවා. අපි උත්සාහ කරන ටික වෙලාවක් බුදු ගුණ භාවනා කරනවා. පින්නතුන් ඔය ඉන්න ඉරියව්වෙම තමන් පහසු විදියකට වාඩි වෙන්න උත්සාහ කරන්න. සැහැල්ලුවෙන් නිදහසේ තමන් වාඩි වෙන්න බලන්න. පුළුවන් තරම් අද කෙලින් තියාගෙන ඉන්න බලන්න. අපේ මේ පියතුමා වහන්සේ ප්‍රශ්නෙට උත්තරේ ප්‍රමාණවත්ද? කින්නකින් අපි ටික වේලාවක් බුදුහාඳුරන්ගේ ගුණ සීපත් කරමින් බුදුගුණ භාවනා වඩමු. මේ සද්ධර්ම අපට ලැබුණේ බුදුරජාණන් වහන්සේ කරපු පරිත්‍යාගයේ ප්‍රතිඵලයක් විදියට. උන්වහන්සේ ලෝකයේ ගෙන අපරිමිත කරුණාවකින් මහත් වූ දයාවකින් ක්‍රියා කරපු නිසා අපට මේ සත්‍යයක් ලැබුණේ. ඊළඟට උත්තමයන් වහන්සේ තුළ අපමණ බුදුගුණ සමුදායක් තිබුණා. ඒ උත්තමයන් වහන්සේගේ ළඟ තිබෙච්ච ගුණ සමුදාය පිළිබඳව අපට එක ජීවිත කාලය තුළදීවත් හිතලා අවසන් කරන්න බැරි තරම් ගුණ දහම් සමුදායක් තිබුණා. අපි වගේ සාමාන්‍ය කෙනෙකුට විතරක් නෙවෙයි, එවැනිම වූ සම්මා සම්බුදු උතුමෙකුටවත් පිළිබඳව මුළු ජීවිත කාලයක් මුළුල්ලේම කිව්වත් ඒ ගුණ කියලා අවසන් කරන්න බෑ. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරණ කාලයේදී අහසේ කරවලට වඩා සම්බුද්ධත්වේ නාමයෙන් තමගේ ඇස් දන් දුන්නා. මේ මහ පොළොවේ පස්සුරට වඩා උන්වහන්සේ තමගේ මස්ලේ දන් දුන්නා. මහා සාගරයේ ජලයට වඩා තමගේ රුධිරය ලේ දන් දුන්නා. මහා මෙරු පර්වතයට වඩා ඔටුනු පලන් හිස් දන් දුන්නා. එවැනි සුවිශේෂී පරිත්‍යාගයක් කළා. පින්වතුනි, මේ ෆෑන් එක වැඩි නම් කවුරුහරි දන්න කෙනෙක් ගිහින් අඩු කරන්නේ නේ? අර මැද ෆෑන් එක හරිකින් ඇද්දාම හරි, සැරයක් දෙකක් ඇද්දාම හරි යනවා. අර පල්ලියක් වෙන එකෙන් දන්න කෙනෙකු පුතෙක් හරි මහත්ය කෙනෙක් හරි යන ෆෑන් ඔබට අමාරු නම් ඒ පහසු විදියට යව හදාගන්න හරදර නම්. දැන් ඔප් වුණා. ආයෙ එකක් දැම්මත් එකට යන්නේ. ආ, එහෙම දාලා තියෙන ඒ ගන්න තියෙන. හොඳයි, පින්නතුනි, ඒක එහෙම දාන ගමන් අපි දැන් බුදුගුණ භාවනාවට සූදානම් වෙන්නේ. එනිසා ඔබට සිහිපත් කරගන්න පුළුවන් හොඳ ලක්ෂණ ප්‍රසන්න බුදු ප්‍රතිමා වහන්සේ නමක් ඔබ හොඳට මනසින් සිහි කරගන්න. ඔබේ ශරීරයේ හොඳට සැහැල්ලුවෙන් තියාගන්න, පහසු ටික වේලාවක් ඉන්න පුළුවන් ඉරියව්වක ඔබ වාඩි වෙන්න, හඳ හොඳට කෙලින් තියාගන්න, වම් අත උඩින් දකුණු අත තියාගෙන තමන්ගේ නෙත් දෙක පහට අඩවන්ව තියාගන්න. දැන් අපි අපේ බුදුරජාණන් වහන්සේ ගැන මදක් සිහි කරන අවස්ථාව. ලෝකසත්ත්වයා කෙරෙහි අපරිමිත කරුණාවෙන් දාන ආදී පාරමිතා වූ බුදුරජාන් වහන්සේ මෛත්‍රී හා ප්‍රඥාවේ ප්‍රතිමූර්තියක් වුණා. උන්වහන්සේගේ ඊටාම ප්‍රසන්න පිළිරුවක් ඉදිරියයි මම දැන් ඉන්නේ. උන්වහන්සේගේ කරුණාවන්ත නෙත් දෙක මම සිතින් බලනවා. උන්වහන්සේ අරහන් නම් ගුණය යුක්තයි. සියලු කෙලෙසුන්ගෙන් දුර වෙලා ලෝකයාගේ අපමණ පුද සැලකිලි වලට උන්වහන්සේ සුදුසෙක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේට අපි අරහන් කියලා කියනවා. උන්වහන්සේ කිසිදු ගුරුවරයෙකුගේ උපදේශයක් නොමැතිව සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගත්තා. එනිසා උන්වහන්සේට අපි සම්මා සම්බුද්ධ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ සීලය, ඉන්ද්‍රිය සංවරය ආදී චරණ ධර්මයන් යුක්ත වුණා. ප්‍රථම ධානය ආදී අෂ්ට සමාපatti වලින් යුක්ත වුණා. මේ නිසා අපි බුදුහාමරණ කියනවා විද්‍යා චරණ සම්පන්න කියලා. උන්වහන්සේ තම ප්‍රකෘති ගමනේ, තම සංසම් ගමනේ ලෝකයා සනසෝමි නිර්වාණය නැමති සේම භූමියද වැඩම කළා. උන්වහන්සේගේ ප්‍රකෘති ගමනත් ඉතාම සංවරයි, ඉතාම කැම්පත්. උන්වහන්සේගේ සංසම් ගමනේ ගමන් සිතින් බලනවා. බුදුරජාණන් වහන්සේට සුගතෝ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ ලෝක විදුයි. උන්වහන්සේ කාම, රූප, අරූප කියන තුන ලෝකය. අතේ බුදුරජාණන් පසක් කළා. උන්වහන්සේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන ලෝක ඉපදෙන සත්‍යයන් පිළිබඳවයි ඒ ඉපදීමට හේතු වන කර්මයන් පිළිබඳව හොඳට නොනින් ප්‍රත්‍යක්ෂ කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ලෝක විදූ කියලා කියනවා. අතේ බුදුරජාණන් වහන්සේ අංගුලිමාල ආලෝක නාලාගිරි වැනි ඉතාම සැඩපරසු පුද්ගලයන් සාසත්වයන් උන්වහන්සේගේ මෛත්‍රිය සහ ප්‍රඥා නැමැති ගුණවලින් දමනය කළා. බුදුහාඳුරට ඒ නිසා අපි කියනවා අනුත්තර කුරිස් ධම්ම සාරකේ කියලා. බුදුරජාණන් වහන්සේ දෙවියන්ට, බ්‍රහ්මයන්ට, මනුෂ්‍යයන්ට නිවන සහ සුගතිය ගැන පැහැදිලි කරන උතුම් සාස්ත්‍රවරයෙක් වඩපත් වුණා. ඒ නිසා උන්වහන්සේට අපි සත්තා දේව මනුස්සානම් කියලා කියනවා. බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකෙ වෙනුවෙන් දේශනා කළා. ඒ නිසා බුදුහාමුදුරන්ට බුද්ධ කියලා කියනවා. උන්වහන්සේ මෙලොව පහළ වෙලා හිටිය උතුම් පින්වන්තම භාග්‍ය සම්පන්නම කෙනා වුණා. උන්වහන්සේ රාග දේශ මොහ කියන මේ කෙලෙස් නැසූ කෙනෙක් බවට උතුමෙන් බවට පත් වුණා. ඒ නිසා උන්වහන්සේට භගවා කියලා කියනවා. අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා හොඳට බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් මනසින් නොනින් සීකරන්න. ඉතාම ප්‍රසන්න සංසුන් බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට මා දැන් ඉන්නේ. ඒ බුද්ධ ප්‍රතිමාව ජීවමාන බුදුරජාණන් වහන්සේ මා සිටින් දැකමි. උන්වහන්සේගේ අපවන බුදුගුණ සමුදාය තුළ මා සිත තැන්පත් කරනවා. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානම් අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං අරහං අරහං අරහං අරහං අරහං අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං අරහං අරහං අරහං අරහං හොඳේ තියෙනතන අප මේ ටික වෙලාවක් බුදු ගුණ වඩප අවස්ථාව බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කිරීම භාවනා කමටහන නැත්නම් හිත සමාධිමත් කරන අරමුණක් හැටියට සඳහන් වෙනවා. බුදුදහමේ ප්‍රධාන වශයෙන් කර්මස්ථාන 40 සමත කමටහන 40 ගැන සඳහන් වෙනවා. ඒ 40න් දස අනුස්සති යටතේ පළවෙනි අනුසති භාවනා විදියටයි බුද්ධානුසතිය සඳහන් වෙන්නේ. ඉතින් අපිට වෙනතුනි ජීවිතයේ මානසික සංකල්ප බව සතුට සැනසීම සඳහා වඩන පුළුවන් භාවනාව. ඉතින් බුදුරජාණන් වහන්සේ තුළ තිබෙන්නේ සියලුම බුදු ගුණ ඉතිවිසෝ පාඨයේ ගුණ 9කට ඒක රාශිය කළා තියෙනවා. ඉතින් තමන් කැමති විදියට තමන් කැමපත් කියන වෙලාවක මේ ගුණ සීකරන්න පුළුවන් අපට. අරහං ආදී බුදුගුණේ පටන් මේ බුදුගුණ අනුපිළිවෙලින් අගටත් අගින්නම් මුරට ආරෝහණ අවරෝහණ විදියට අපට සිතින් මෙහෙ කරන්න පුළුවන්. ඒ අතර තියෙනුනේ එක බුදුගුණයක් හා වඩාගෙන කැමති එක බුදුගුණයක් තෝරගෙන අරහං ගුණය හරි සම්මා සම්බුද්ධ ගුණය හරි නැත්නම් නැත්නම් අනුත්තර කුරිස ධම්මසාරති භගව බුද්ධෝ මේ කැමති ගුණයක් තම වඩාත්ම කැමති අර්ථයත් එක්ක සිහි කරන්න පුළුවන් එක ගුණයක් සිහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිළිරුව ඉදිරි පිට තමන් ඉන්නවා කියන හැඟීමෙන් තමන්ට මෙහි කර්මයේ සිටින්න කරගන්න පුළුවන්. තෙම්පිනතුනේ මේ හැම දෙයකම වෙන්නේ තමන්ගේ සිහිය හා නුවණ දියුණු කිරීම. ඒ හැම දෙයකම වෙන්නේ තමන්ගේ පිටට යන සිට එක අරමුණක තැන්පත් කිරීමයි සිදු කරන්නේ. මේ අවස්ථාවේදී පින්නතුනි අපි මෙතෙක් සාකච්ඡා කරපු කරුණු අතරින් තවත් පින්නතුන්ට ධර්මය ගැන ගැටලු තියෙනවා නම් අහන්නට අපි අවස්ථාව ලබා දෙමු. ධර්ම ගැටලු තියෙනවා නම් තමන්ට අහන්නට පුළුවන්. Gracias. මගේ භවතාත් ගන්නකොට මගේ ඉරක යටිනේ බලන්න ගන්න කියන උපාවුගේ අවුලකට පාත් නිසවමන දුරවනවා. ඇත්තෙන්ම දැන් එතුමා ඇත්තෙන්ම වැදගත් කරුණ ටිකක් තමයි ප්‍රකාශ කළේ මම හිතන බෝධියට එන්නේ නැති. ඇත්තෙන්ම කාලීන ප්‍රශ්නයක් එතුමා අහුවේ. ඒ වගේම ප්‍රායෝගික ප්‍රශ්නයක්. විශේෂයෙන් ජීවිත අවසාන කාලේ අපට ලැබෙන සමායයන් ගැන තමයි මම ප්‍රශ්න කළේ. දැන් ලෝකෙට ගියාම ලෝක මට්ටමේදී කෙනෙක්ගේ මරණාසන්න කාලයේ ඇති වෙන සත්‍යයන් විවිධයි. ඉතින් එවැනි සත්‍යයන් වලදී අපි කොහොමද මුහුණ දෙන්න ඕන, අපි හිත හදා ගන්න ඕන කොහොමද ආදී කරුණු ටික තමයි සඳහන් කරන්නේ. ඇත්තම මේක වා පැටි වලින් කතා කරන්න පුළුවන් කාරණයක්. මේක ඉතාම පුළුල් මාතෘකාවක්. ඇත්තෙන්ම සරල උත්තරයක් දෙන්න බැහැ ඇත්තෙන් මේකට. ඒකේ අංශ කීපකින් කාරණා කතා කරන්න තියෙනවා. දැන් ධර්මයෙන් සඳහන් වෙනවා ජාති පිදුක්ඛ, ජරා පිදුක්ඛ, ව්‍යාධි පිදුක්ඛ, මරණ පිදුක්ඛ ආදී වශයෙන්. දැන් ජාතිය කිව්වම ඉපදෙන එක දුකයි කියලා කියනකොට ඇත්තෙන්ම ඉපදෙන කෙනාටත් දුකයි. ඒ ඉපදීම දැන් මම ගත්තොත් මමටත් ඒ දරුවේ ඉපදීම ඒ වෙලාවට වේදනාවක් වෙන දුකක් වෙනවා. මරණ පිදුක්ඛ කිව්වම ඇත්තටම අපට තමන්ගේ පුද්ගලික මරණය ගැන මොන පානාවක්ද කියනකොට ජීවිත කාලම කියලා එකයිනේ තමන් මරණය විතරේනේ. නමුත් මරණ දුක්ඛන් කියවම ඇත්තෙන්ම අපි ගැඹුරින් බැලුවොත් තමන්ගේ ඥාති මිත්‍රාදීන් සිය ගණනකදී මරණ දුක තමන්ට දුකක් වෙනවා. ඒකට මරණ දුක්ඛන් කියවම තමන්ගේ දුක මරණය විතරක් නෙවෙයි අනිත්‍යයේ දුක දැන් අපි දුකක් කරගෙන තියෙනවා. ඒකත් එක්ක පුළුල් අර්ථිකුත් අපිට ගන්න පුළුවන් මරණ දුක්ඛන් කියන කාරණය. ඒකට මෙතුමා අහන්නේ දැන් මරණාසන්න මොහොතේ සමහර විට වේදනාවට පත් වෙනවා. සමහරට කායික නිරෝගවට පත් වෙලා තුවාල හැදෙලා නැත්නම් මානසික ආක්‍රමණයකට නැවෙන්නත් පත් වෙලා තේ මොනිචා වෙලා නොයෙකියාසන ජීවිත ආසන්නව තින පුළුවන්. එහෙම වුණා අපට කොහොමද අපේ රැකවරණය සම්බන්ධන්නේ කියලා. දැන් මේකේ කාරණා දෙකක් තියෙනවා මෙතනින් දෙපැත්තා. එකක් තමයි අපි තම තමන් මරණයට මොන දෙන්නේ කොහොමද කියලා තමන් සෝදානම් වෙනවන එක පැත්තක. අනිත් දේ තමයි අපේ ළඟම ඥාතිවරයෙක් මේ යනකොට අනිත් පැත්ත කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියන එක සෝදානම් වෙනකොට. මේ දෙකම වැදගත්. ඇතැම් විට මරණාසන්න කෙනා ධර්මය අහලා මරණ සෝදානම් ඔක්කොම නැගින්නේ. නමුත් අනිත් පැය කලබල වෙනවා. දැන් අපි දන්නවා මේට අවුරුද්දකට විතර කලින් අපේ හිතවත් මහත්මයෙක් මරණයටපත් වුණා. එතුමා එතුමා අවුරුද්දක් විතර රහණේ බලේ හිටියා. පිළිකා වලින් රෝගී හිටියා. එතුමා ඇත්තෙන්ම ඔක්කොම දේවල් වලට සූදානම් හිටියේ. මම නාමකට කාන්දර සැලකලා තින්න නමක් කළා. මරණයට සූදානම් වෙලා හිටියේ. තමන්ගේ දේවල් ටික ඔක්කොම ඥාතින් මෙතන දීලා, තමන්ගේ වාහනේ වෙනත් කෙනෙකුට බාර දීලා, ඔක්කොම කමකට සූදානම් වෙලා හිටියේ. ඒ විතරක් නෙවෙයි තමන් ආදාහනය කරන්නේ කොහොමද? ආදාහනය කරාට පස්සේ අලුත් ටික කොතෙන්ද මොඳි අරගෙන ගිහලා දාන්නේ? ඒ දාන යන බෝට්ටුව කොයි වගේ බෝට්ටුවකින්ද යන්න ඕන? ඒ වෙනින් තීරණය කළේ. බොට්ට යන ගමන් පිළිතිය කියන්නේ එන ගමන් දුක් වෙනපස් සින්දුවක් කියන කෙලෙමත් ඒකත් කියලා තියෙනවා. ඒ තරම සෝදානම් වල හිටිය මෙතුමා අවසාන මොහොතේ හිතාදාගන්නේ නෙවෙයි. යන සෝදානම් වල හිටියේ මේ වෙලාවේ ළඟම ඥාති අවසාන මොහොතේ වා කලබල වුණා. ඇතැමෙන නර්ස් එන්න පරක්කු වෙලා ඒකට ඥාති බොහොම කලබල වුණා. නමුත් ඒ අවස්ථාවේදී මේ මරණාසනක නෑන කලබල වෙන්න බෑ නේද? අපි ඒ සමාන නෑ කලබල වෙන්න එපා කියලා. ඒ තරම්ම මෙයා ඒකට සෝදානම් වෙලා හිටියේ. ඒ නිසා පිළිතුරු විශේෂයෙන්ම කෙනෙක් මරණාසන්න වුණාම ඒ මරණාසන්න වෙච්ච කෙනාට වඩා දුක් වෙන යන එපා. ඒක යාට තරම් ලොකු අසාධාරණයක්. මරණාසන්න වෙච්ච කෙනාට තියෙන්නේ එයාගේ දුක විතරයි. හැබැයි එතන බලාගෙන 10 දෙනෙක් අඬනකොට ඒ 10 දෙනාගේම දුකත් එයාට දරා වෙනවා ඊට පස්සේ. එහෙම එයාට තවත් දුකක් දෙන්න යන්න එපා. ඒසා ප්‍රධානම දේ තමයි කෙනෙක් මරණාසන්න වෙච්ච වෙලාවේදී ඔබ කලබල වෙලා ඔබ එයාගේ මානසික තැම්පත්භාවය නැති කරන්න යන්න එපා. ඒ සියල්ලම පුළුවන්කම තියෙන්නේ වෙනතුනේ. මේක මරණාසන්න මොහොතේ ඉතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි තියෙනතුනේ කලින්ම බුදුරජාණන් වහන්සේ කියපු ආකාරයට මරණ ධම්මෝටි මරණාන තේතෝති අභින්නං පඤ්චයක සම්බන් කියන විදිහට කලින් මරණයෙන් සිහිකලා තියන මේක. සිහිකන්න ඒකට කිඥාමගේ සෝදානම අපිට තේරෙන්න ඕන. සමහර මරණය කියන වචනවත් අහන්න කැමති නෑ නේද? කෙනෙක් මැරුණාම කියන්නේ මැරුණායි කියලා නෙවෙයි නැති වෙලයි කියලා. නැති වෙලා නම් හොයාගන්න පුළුවන්. ඒ මරණයක් කියන්නේ කැමතිද? සමහර පොඩි තරුවේ මරණයට පත් වෙනවා කියලා කිව්වම අනේ ওই වගේ කතාවක් කියන්නේ පා. කිමත් කියනවා අපි නේද? දැන් ළඟදී එක අම්මා කෙනෙක් අපි හිතවත් කොහොමද දැහැමේ අම්මා කෙනෙක් කතා කළා. ඒ අම්මට දරුවෝ දෙන්නේ කියලා. දරුවෝ දෙන්නාම මනහන්ම භාවනා කරනවා. ඒ දරුවෝ දෙන්නට වයස අවුරුදු 10යි. නියුළු දෙන්නේ. ඒ නියුළු දරුවන් දෙන්නාම ගියවෝ මගේ පන්තියේ. ඒකත් එන්නේ පා. මේ දරුවොත් එක්ක මම මන භාවනා කරනවා කියලා නම් ඔක්කොම කරා. කන්න විතරක් නෙවෙයි දවසකට පාරක් වෙලා ආවම ගෙදර අම්මත් බැලක යන ඉස්කෝලේක. ඊට පස්සේ දවසක් අම්ම එන පාරක් වෙලා. එනකොට දරුවෝ දෙන්න කියනවලු මන්ද අනේ අම්මයි අපි හිතුවා අම්මා මගදී මැරෙලවත් දන්නේ නැහැ කියලා. ඈ අම්මා පාරක් වෙන යන අම්ම අනතුරක් පස්සේලා අම්මා මැරෙලදවත් දන්නේ නැහැ එමය අපි මේ හිතුවේ කියලා. අම්ම වැඩ කිව්වේ. අම්මා කොයි වගේ උත්තරයක් දෙන්නේ? අම්මගේ රෝහලේ එහෙම තමයි හිතන්න ඕන. එහෙමම තමයි හිතන්න ඕන. කොයි වෙලෙත් දන්නේ නැහැ පුතා අපි මැරෙන්න දන්නේ නැහැ, මාරිදි මැරෙන්න දන්නේ නැහැ. එහෙම තමයි පුතාල හිතන්න ඕන හරිය හොඳයි කියලා. බලන්න ඔබේ දරුවෙක් ඔබට එහෙම කිව්වොත් ඔබට කොච්චර දුකක් ඇවිදිනේ? බලන්න අර දරුවෝ දීපෝ ඒ කියපු දෙයට අම්මා කොච්චර සතුට වෙනවද? එහෙම කියනවා කියන්නේ මේ මැරෙනවයි මැරෙනවයි කියන්නේ දුක් වෙන එක නෙමෙයි පිළිතුර. ඒදී ආවොත් ඒකට සෝදානමේ නවත්තාවේ මේ කියන්නේ. ඔයගෙම ඥාතක කතාවක ලස්සන කතාවක් තමයි එක්කයි ඥාතකේ මට මතක නැහැ. ඒ ඥාතකේ ගෙදර අම්මයි තාත්තයි දුවයි පුතයි ඉන්නවා. මේ හතර දෙනාම හොඳ දෙහැමි අය. මේ හතර දෙනාම නිතරම දානෙ මරණයකට මෙති කරනවා. මේ තාත්තයි පුතයි නිතර වැඩට යනවා කුඹුරේ වත්ති පිටේ වැඩට යනවා. දවසක් මේ තාත්තයි පුතයි කුඹුරට ගියා. කුඹුරට ගිය වෙලාවේදී ගිහිල්ලා දවල් කණිවිඩයක් කරනවා. අද දෙන්නේ මුරදෙම එක්කෙනෙකුට විතරක් කෑම යවන්න කියලා. ඊට පස්සේ අම්ම තේරුම් ගත්ත අම්මයි දුවයි ආහාරය තමයි බක්කෙන් දැන් අර තමයි එක්කෙනෙකුට කියලා මේ අම්මයි දුවයි දෙන සුදුමැණි මඩගෙන ඉඳගෙන දර කෑලි දීපුත් අරගෙන ගිනි ගින්දරත් අරගෙන එක පත් මුලකුත් බැඳගෙන ගියා අනිත් එක්කම බලා. ඇයි මේ දැනගත්ත එක්කෙනෙක් කනතරට පත් වෙලා කියන අර තාත්තර කෑමක් දීලා දැන් පුතා කරපේ ගන්න බැරිලු. ඊට පස්සේ අරමයි තුන්දෙනෙක් එක්ක මේ ආදාන කටයුතු කළා. පින්නතුනි බලන්න දැන් ඔබට නම් හනියම් වෙයි කියලා ඔය අදහහනිනි. පින්නතුනි දරණේ මෙන්නේ කරන අය තමන් හිතන විදිය ජීවිත වෙනස් කරගත්ත විදිය මරණානුස්සතිය කියලා භාවනාවක් තියෙනවා. ඒ භාවනාව වැඩවල පස්සේ පින්නතුනි හිතන්නේ මා ජීවිතේ දුක් වෙමින් ඉන්න කෙනෙක්. ඒක නම් තමයි වැඩි වුරම ඉගෙන ගන්න කෙනා. ඒක නම් තමයි හොඳටම රැකගන්න කරන කෙනා. ඒක නම් තමයි හොඳටම මමන්නාට කලගෙන කෙනා. ඒක නම් තමයි හොඳටම දාන දෙලම ආදී පින්නම් කරන කෙනා. ඒක නම් තමයි වැඩි වුරම සතුටින් ඉන්න කෙනා. ඔබ අහන්නේ තේ දෙමිට මම කාලේ හිටිය ඇමරිකාවේ ඇමරිකාවේ ලොකු ආයතනයක වැඩ කරපු ස්ටීව ජොබ්ස් කියලා කෙනෙක්. ඔය ඇපල් කියන කම්පැනි එකේම ආරම්භ කිරීමේදී මුල් වෙච්ච කෙනෙක්. දැන් ඔබ අතේ පාර්ශ්වතන හෑන්ඩ්ෆෝන් එකේ ඔබ ඩිවයිස් එකක් හොයාගන්න පුළුවන්. එයාගේ නිර්මාණ තියෙනවා. එයාගේම නිර්මාණ පේටන්ට් බලපත්‍ර තියෙනවා 300කට වඩා අධික ප්‍රමාණයක් තියෙනවා. ඔබ දන්නේ නැති මාන්න එයාගේ තාක්ෂණය දැන ඔබ යටේ තියෙනවා. එයා අන්තිම අවුරුදු 8-10ක පාටක් 10ක් එයා පිළිගන්නවලකින් ඉන්නේ. පිළිගන්නවලකින් පෙරෙලෙ ඉන්නවා. එයාගේ අවසන් අවුරුදු ගානම හැමදාම උදේට කණ්ණාඩි නැගෙන ගිහිල්ලා යම් මරණයෙන් සිහි කරනවා. මරණයෙන් සිහි කර කර තමතවත් අප්‍රමාදීව මේ සමාජයේ මිනිස්සුගේ යහපත වෙනුවෙන් අලුත් නිෂ්පාදනයක් සිහි කරනවා. පිළිගන්නවලින් පෙළෙමින් මරණය පිළිපෙණි කියන්නේ යම් කෙනෙක් පින්තුනේ මරණය ආදීට සිහි කරනවා නම් එයාට සාමාන්‍ය වුණාම ජීවිතයෙන් වැඩ ගන්න කෙනෙක්. ඒ විතරක් නෙමෙයි මෙතනින් මේ ශරීරය අත්හරිනවත් එක්කම මේක වඩා හොඳ තැනකට යන්න යාම එක පිළිවගෙන ඉන්නේ. මෙන්න මේ හැකියාව සම්පූර්ණ තියෙන්නත් ඕන. ඒ විතරක් නෙමෙයි තමන් ඉතාම ආදරය කරන පස් දෙනා හෝ අට දෙනා හෝ දහ දෙනා හෝ හරි හොඳට මතක් කරගන්න. තමන් ගාම ආදරය කරන දහ දෙනා. දහ දෙනෙක් ඉන්න තමයි අරගෙන. ඒකම දහ දෙනෙක් කියලා. තමන් ඉතාම ආදරය කරන අය කියනම තමයි තමන්ට වරපු දුක් විඳින වෙන්නේ. තමන් වාසුකර පත් ඒකාන්තයෙන් තමන් ධර්මයෙන් පෝෂණය වෙන වගේම ඒ තමන් ඉතාම ආදරය කරන දහ දෙනා මිය ගියෝති තමන්ට කලින් අන්නේ වෙලාවේදී ඒ දහ දෙනා දැන් ඉන්න කන්ටට වඩා සුගතිගාමී වෙන්න ඔබ උදව් කරලා තියෙනවා. ඇතැම් විට ඔබට වඩා වයසින් බාල වෙන්න පුළුවන්. ඔබේ දරුවෝ වෙන්න පුළුවන්. මොන මොරු මිනිවිරිය වෙන්න පුළුවන් සමහරට ඔබට කලින් මියන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවනේ. එතකොට මෙන්න මේ අය මේ ජීවිතය අත්හරිනකොටම මේක වඩා සුගතිගාමී තැනට හිත පිළිවෙන විදියට දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න මෙයා යොමු කරලා එයාට උදව්වල තියෙනවා. එතකොට ඒ අය මේ කියත් ඔබ ඇත්තටම දුකක් හටගන්නේ ඔබ දන්නවා අනිවාර්යෙන් මේක නම් සිටේ නැට වඩා දැන් සුගතිගාමී තැනට ඉන්නේ. අනිත් කාරණේ තමයි තමන් ඉතාම ආදරණ කරන කෙනෙක් මරණාසන්න වෙන්නේ නැහැ. ඔබ කලබල වෙන්නේ නැහැ. අපිට මොකක් මේ කලබල ඇති වෙන්නේ? එකක් තමයි කලින් මෙනෙහි කළ නොතිබීම. අනිත් අතින් ප්‍රමාණවත් විදියට තමන්ගේ හිත දියුණු කරගෙන නැසිතීම. ඇත්තටම කියනදී අපේ මනස ලෝකයට වඩා හිත දියුණු කරලා ඉන්නේ. ඔබ ඇත්තටම මරණාසන්න ළඟ දුකන්නේ නැහැ. ඔබ ඇත්තටම සතුට වෙනවා. ඇයි? මේ මරණ වයසට ගිහින් ශරීරය අත්හරිනවත් එක්කම තමන්ට ලැබෙන ඊට වඩා හොඳ ස්ථානයක් නැහැ. ඔබ දැන් ලංකාවේ ඉඳලා හොඳට ඉගෙන කියාගෙන ලංකාව ගන්නා වගේ දහ ගුණයක් විතර පරිගන්න වෙනත් රටකට යනකොට ඔබේ දරුවේ හරි ඥාතිවරේ හරි ඔබ අනේ අනේ පාගල බදා ගන්නවද? නෑ නේද? කොහොම හරි අත් දෙක වන්දර වලට ගිහින් හරි අටාස්නවද කරනවා නේද? ඒකනේ අපි කරන්න ඕන කෙනතුනේ. ඒ නිසා කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ අනේ මාව දාලා දෙන්නකෝ කියලා බදාගෙන නඩන්නේ නෙවෙයි කෙනතුනේ. යාට යන්න සම්පතේ යන්න යාට සුබ පතන්න ගමනට. මේ දෙක රටකට යන ගෙඩමුණ යාපෝට් එකට ඔබ යනවා වගේ හරි අත් දෙක යන්නේ යාපෝට් එකට යන්නේ. අපේ යාපෝට් එක කොහෙද? අනන්තනේ. ඔය අනන්තතන අපිට තියෙන යාපෝට් එක. ඉතින් ඒ අය ඒ යාපෝට් එකට ඔබ යන්න ඉනාදී නේද? මේ යාට සුබ පතන්න මොන තැනකට යන්න කියලා. කෙනෙකුගේ හැකියාවක් තියෙන්නේ මේ ඉන්න කාර්ය සමාන සිත දිනු කලින් ඉන්න ඒක මරණාසන්න මොහොතේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කලින්ම මේ මට අපේ සූදානම් වෙන්න ඕන ඒකට නැත්තම්. අනිත් පැත්ත තමයි මේක තමයි මෙතුමාගේ ප්‍රශ්න කීපයක් නේද දැන් අහන පැත්තට උත්තර දෙන්න වෙනවා. මම උත්තර දෙල ඉවරනොත් තව ගන්න වෙලාවක් ඉවරෙන් දන්නේ නැහැ. කෙනෙක් ඊළඟ පැත්ත තමයි මරණාසන්න වෙන වෙලාවේදී බොහෝ දිනෙකේ ඇතිවන ශාරීරික වේදනා, ලෙඩදුක්, මානසික අක්‍රමිකතා වගේ දේවල් සිද්ධ වෙනවා. සමහර අය පිළිකාදී දැඩි රෝගෙ හැදෙන අවසන් කාලෙ වාක් වේදනා විඳිනවා. එතකොට මේ අන්තිම මොහොතේ වාක් දැඩි වේදනා විඳනොත් බොහෝ දෙනෙක් කියන්නේ අනේ ඒ වගේ නම් මරණයක් දකින්නවත් එපා කියලා කියන්නේ. අනේ හරිම ආසන්නවන්ත මරණයක් කියලා කියනවා. තවත් කෙනෙක් ඉන්නවා මරණාසන්න මොහොතේ හරියම සනේපෙන් දවඩ කෑමක් කාලා පත්‍රෙත් බලමින් හාන්සි උඩුවේ ඉන්නකොටම මියනවා සමහර අය. මෙවැනි අය දිහා දැක්කම පිනොත මොකද කියන්නේ? අනේ හරියම වාසනාවන්ත මරණයක් මට ඒ වගේම මැරෙන්න නැත්නම් හදයි කියලා කියනවා. පිනොතනි මේ ඔබ කියන කාරණය ඇත්තම සාධාරණද? ඇත්තම බුද්ධිමත්ද? කෙනෙක් එක්තැන් වෙලා අවුරුදු ගානක් දුක් විඳලා අවසාන වනේ දැනේ වේදනාවකින් මියන කෙනෙක් ඉන්නවා. තවත් කෙනෙක් ඉතාම හනේපෙන් මරණයට පත් වෙන කෙනෙක් ඉන්නවා. මේ මෙන්න දිහා බලලා අර දුක් විඳපු කෙනාගේ මරණය අවාසනාවන්තයි, අර හොඳට හනේපෙන් මරණයට පත් වෙච්ච කෙනාගේ මරණය අවාසනාවන්තයි කියලා ඔබ තීරණය කරනවද? ඔබ තීරණය කරනවද? එහෙම තීරණය කරන කෙනෙක් කියනවා නම් අදස්සන්න. එහෙම නැත්නම් හොඳයි කියලා තමයි වෙනද සාමාන්‍ය අපිට හිතෙන්නේ. නමුත් ඊට වඩා සත්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි ඊට වඩා ගැඹුරින් හිතන්නේ. අර අපි කියමු දැන් මේ වගේම දෙන්නෙක් මරණයටපත් වුණා කියලා. එක්කෙනෙක් එක තැනකම අවුරුදු දෙකක් තුනක් පහක් ඉඳලා මල මුත්‍රා සමුගෙන එකනේ මිය ගියා. හැබැයි මිය ගියා ගමම ආයුබෝවනේ සුගතියට. නැවත හොඳම අවස්ථකට ආව නැත්නම් නැවත දිවි රෝගයෙන් මරණය ඉපදුණා. අර හොඳට හාන්සි පොඩු හිටපු කෙනා මැරිච්ච ගමම නිරයට ගියා. නැත්නම් තිරසන් ලෝකෙට ගියා, නැත්නම් ප්‍රේත ලෝකෙට ගියා. එතකොට කාගේ මරණයද වාසනාවන්ත? අර තනියෙන් හාන්සි පොඩු හිටපු කෙනාගේ මරණයද වාසනාවන්ත? දුක් විඳපු කෙනාගේ. ඕ පින්නතුනේ බුදුදහමේ හැටියට මැරෙන විදියෙන් නෙවෙයි කෙනෙක් වාසනාවන්තද අවාසනාවන්තද කියන එක තීරණය කරන්නේ. මැරෙන විදියෙන් නෙවෙයි. නැවත ඉපදෙන තැන අනුවයි ඒක තීරණය. පින්නතුන් අහන්නේ බිම්බිසාර රජතුමා. බිම්බිසාර රජතුමා මිය ගියේ බොහෝ කාලයක් දුක් විඳලා හිර ගියේ. නමුත් එහෙම දුක් විඳින්න බිම්බිසාර රජතුමා මහත් පින්කම් කරපු කෙනෙක්. ප්‍රථම ආරාම පූජාව කළා, වේරවන ආරාමයේ පූජා කළා, ලොකු පින්කමක් කළා. යුදරක් නිය රජතුමා සෝවාන් හිටියේ. කායික දුක් විඳ ගැත්ත. නමුත් එතුමා අනත් සුභතියේ හැමෙන්නේ. තමන් සමහර රජවරු සිටවරු වශයෙන් හිටියයි මේ ගිහිල්ලා දුගතිනා මෙන්නක් වට ගියා. ඒ නිසා පින්නතන බුදුදානේ හැටියට මැරෙන ආකාරයෙන් කෙනෙක්ගේ පරලොව එකපාර තීරණය කරන්න ඉක්මම වෙන්නේ නැහැ. එනිසා අපි වාහ කලණම් හරි වෙන්න ඕන. බුදුහාමරගෙන් ශ්‍රාවකයන් හිටින් අපි දෙයක් ගැන පිනුතරී තාම සරල මට්ටමේ නේ බලන්නේ. තාම ගැඹුරින් අපි බලන්න කෙනෙක් නෑ. එනිසා එක පැත්තක් නෙමෙයි. අනිත් දේ තමයි මහා කම්ම විභංග කියලා සූත්‍රයක් සඳහන් වෙනවා. බොහෝ විට අපි අහන්නේ දුර්ල කම්ම විභංග සූත්‍රය විතරයි. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දෙකක් එකිනෙකට කියනවා. එකක් චුල්ල සම විභංග සූත්‍රය, අනෙක එක මහා සම විභංග සූත්‍රය. චුල්ල සම විභංග සූත්‍රයේ සඳහන් වන්නේ සුභ කියන මානවකයා අහනවා බුදුරජාණන් වහන්සේ ලෝකේ වෙනසක් තියෙනවා. සමහර අය දීර්ඝායුෂයි, සමහර අය අල්පායුෂයි, සමහර අය හරිම ලස්සනයි, සමහර අය දුර්වලයි, සමහර අය නිරෝගී, සමහර අය වා රෝගී. ඇතැම් අය බොහෝ සත්, සමහර අය දුප්පත්, සමහර අය බුද්ධිමත්, සමහර අය හරිම අඥාවන්තයි, සමහර අය උසස් පුරවල ඉපදලා ඉන්නවා, තවත් සමහර අය පල්ලිය පුරවල ඉපදලා ඉන්නවා. එතකොට මේ සුභ කියන මානව ඥාන බුදුරජාණන් වහන්සේ මේ වෙනසට හේතු මොකද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කම්ම සත්‍යයේ විභජනය නිදාම් එනම් පණිදක කියලා. කම්මත්තකතා මානවසත්තා කම්මයෝනි කම්මබද්ධ කම්මපටිසරණ කම්මන්තේ නිබජතිය නිදන් එනම් පණිදක. මේ ලෝකේ හේන ප්‍රණීත උස් පහත් වේදේ හේතු කර්මය කියලා. අතීත ආත්මවල කරපු කුසල කුසල කර්ම සම්පතින අනුරූපව තමයි මෙවැනි අනිසංස විපාක ලැබෙන්නේ. එතකොට කෙනෙක් අනිත්‍යයේ ජීවිතවලට හානියක් නොකරන අනිත්‍යයට මෙහෙත් දෙලින් උදව් කරානම් එය දීර්ඝායුෂ ලබන. සමහර කෙනෙකුගේ ජීවිතේ හානි කරානම් එය අල්පායුෂ වෙනවා. මේ වගේ වෙනස්කම් තුලකම් බව සූත්‍රයේ දේශනා කරන අතරේදී තව විශේෂ සූත්‍රයක් තියෙනවා මහා කම විභංග කියලා සූත්‍රය. පෙරදෙන මහා කම විභංග සූත්‍රයක් ඔබ දැනගන්න ඕන. ඒ සූත්‍රේ කතා මේ වඩා පොඩ්ඩක් වෙනස්. එන් කලබල වෙන්න එපා මේ ගැව්වාම. කලබල වෙන්නත් එපා, මේ වැරදිව තේරුම් ගන්නත් එපා. එමු දැන් මං අමාරු වැඩ. මට බලින්ම වැරදි බලක් කිව්වා ඒක නෑ. ඔබ හිතාම් සියුද්දින් අහගෙන ඉන්න මේකෙන්. මෙතන කියනවා මුදලෙන් හතර දිනක් ගැන. මොකද හතර දින එක්කෙනෙක් ඉන්නවා කුසල කර්ම කළා සුගතිගාමි වෙන කෙනෙක් ඉන්නවා. කුසල කර්ම කළා සුගතිගාමි වෙනවා හොඳ තැනක ඉන්නවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක් නෙවෙයි දැනගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඉන්නවා කුසල කර්ම කළා දුගතිගාමි වෙන කෙනෙකුත් ඉන්නවා. අනිත් පැත්තට කියනවා අකුසල කරලා දුගතිගාමි වෙන කෙනෙක් ඉන්නවා. ඒකමකට තේරුම් ගන්න පුළුවන් නේ. අකුසල කරවදී පව කරවදී දුගතිගාමි වෙන කෙනෙක් අපිට හිතා ගන්න පුළුවන් නේ. අනිත් පැත්තට කියනවා අකුසල කරලා සුගතිගාමි වෙන කෙනෙකුත් ඉන්නවා. එතකොට මෙතන පින්නතුනේ කුසල කළ දුගතිගාමි වෙනවා කියන්නේ ඒ කුසලයෙන් දුගතිගාමි වෙන එක නෙවෙයි. ඒ කුසලට කියන්නේ එහෙම තියෙනවා. හැබැයි කුසල කළාට මෙයා ස්වභාවයේ හෝ කලින් ආ ස්වභාවයේ අකුසලයක් ඉස්මතු වෙලා අර කුසලයෙන් යටපත් වෙලා සමහර අය කුසල් වැඩිපුර ජීවිතේ කරගෙන ඉන්න ඇතැම් අය හැමදෙනාම නෙවෙයි සමහර අය දුගතිගාමි වෙන්න පුළුවන්. පොසල් මාලිකාවේ කතාවක් තියෙනවා. අනෙක් පැත්ත තමයි අකුසල කරලා සමහරක් නම් සුගතිගාමි වෙන්න පුළුවන්. අකුසල කරලා සුගතිගාමි වෙන්නේ කරපු අකුසල වල අනිසංකේත නෙවෙයි. ඒ අකුසල තිබ්බට ඒවා යටපත් කළා ඊට වඩා ප්‍රබල කුසල ධර්මයක් කරනවා. ඇතැම්බෙට ජීවිත කාලෙම අකුසල කර කර ඉඳලා අන්තිම කාලේ යා සම්පූර්ණයෙන්ම කර්ම චක්‍රයේ ධර්ම චක්‍රයෙන් ජය ගන්නවා. දැන් අද උදාහරණයක් අඟුලිමාල. අඟුලිමාල නෑ සුගතිට යන නෙවෙයි නැවත සම්පූර්ණ මුකතම නැති කරලා. ඒ වගේ තමයි සමහර අය ගැන සඳහන් වෙනවා. ඇතැම්බෙට සත්ව මරණය කියන ඒ වගේ නේ. ඒ අකුසල කර්ම කළාට යාල ආනන්දාරේ කර්ම කළ තිබුණේ ආනන්දාරේ කර්මයක් කරෝදී මාමැරීම පියාමැරීම ආදී කොච්චර යා මෙවැනි ආනන්දාර කර්මයක් කළ තිබුණොත් යා කොච්චර කුසල කරා යාට දුගතියෙන් වැළකෙන්න පුළුවන් කමක් නැහැ. උදාහරණයක් විදියට අජාසත් රජතුමා. අජාසත් රජතුමා මොළදී වැරදි කළාට පස්සේ කාලේ බාම් පින්දහම් කළා. ආසනයට ලොකු අනුග්‍රහයක් කළා. විතරක් නෙමෙයි බුදුහාමර පිරුණ කනකොට මේ ශාසනයේ කිය ගිහි ශ්‍රද්ධාව මතරේ ඉකදම ශ්‍රද්ධාවන්ත කෙනා වඩක් කරනවා. ඔහුට බුදුරජාන් වහන්සේගේ කෙනෙක් ඉගෙන ගන්න සඳහන් කරනවා එකපාර නෙමෙයි කිව්වෙ ටිකෙන් ටික කිව්වෙ කියලා. එකපාර කිව්වොත් උඹල දන්නේ බැරි මට්ටමකට පත් වෙයි කියලා ටිකෙන් ටික බුදුහාමර වහන්සේ දවස් පැණි ගහන්නේ මෙහෙලියා ඊයර ටිකක් තවත් අමාරුනා. එහෙම කියලා කියලා ටික ටික තමයි අමතේ කියන්නේ. නැත්තම් දරාගෙන ඉන්න බෑ අද සංකඩකට පැලේ ගලිය තරම් වේදනක් පත්තේ කියලා ඔහුට ටිකෙන් ටික තමයි කියුවේ. සාත්‍යයෙන්ම පළවෙනි දරම් සංකඩන කළ සුවිදේශයේ මෙහෙවරක් ආරම්භ වුණා. නමතෝ තමන්ගේ පියා ඝාතනය කළා. හොරව අකුසලයක් කරගෙන ගියේ. ඇත්තමයි අජන්තර ජනයි හිටිය උදාහරණ බලලා අනිවාර්යයෙන්ම නිර්යාණ කෙනෙක් කියලා දැනගෙන හිටියා. හැබැයි නිරේ ගම් වෙනවා කියලා මම දුක් වෙන හිටියේ නෑ. ඔව් අප්‍රමාණීව මේ සම්බුද්ධ ශාසනය කුසල නම් කරයි ලැබුණ හැමදාම. ඉනතර මෙන්න මේ වගේ වෙනසක් තියෙන නිසා කෙනෙක් ජීවත් වෙන ආකාරය දිහා බලලා විතරක් තීරණය කරන්න යන එපා. අහවලා ජීවත් වෙන කාලේ මනින්දට නරක වැඩ කළේ. ඒ නිසා දැන් එයා දුගතිගාමී තමයි කියලා ඔබ චරිත සාධක දෙන්න නැපටියෙ. ඔබට නෙවෙයි සාමාන්‍ය අවිඥාලාභී කෙනෙක් හැර සාමාන්‍ය කෙනෙක් මෙහෙම කියන්න බෑ. අවිඥාන ලැබුවොතින් චතුපාද ඥානය දන්නේ නැති කෙනෙකුට මෙන්න මේකම කියන මේකම කියන අමාරුයි. ඇතැම් විට මරණයටපත් වෙච්ච අය සමහර අය මළගිය අය ගෙන්නවනවා කියලා තැන්වලට යනවා. ඥාන පස්සේ පිනුතුනේ මියගිය කෙනා වෙනුවෙන් කතා කරන්න යත් ඉන්නවා. නමුත් පිනුත් පැවැටෙන්න එපා. සමහර විට මියගිය කෙනා නෙවෙයි වෙන ප්‍රේතියෝ බෝධිවැන් ඉන්න අර විදිය කටහණින් කතා කරනවා. අර විදිහට ඒක ඔහොම කියනත් පුළුවන්. එහෙම කිව්වොත් කියන එක පාර නැවටෙන්න යන්න එපා. මේ මළගිය කෙනා මේ දැන් මෙතන ඉන්නේ කියන්නේ. එහෙම වෙන්නත් පුළුවන්, ඇතැම් විට නොවන්නත් පුළුවන්. මොකද ඒ ප්‍රේතයන්ට බෝධියන්ට පුළුවන් වෙනත් විදිහට රඟපාන්න. මොකද මනස ලෝකෙන් බොරු කියලා කියපුවා තමයි ඉන්නේ. ඒ මෙහෙ කරපු කියපු බොරු එහෙලක් එහෙම කරනවා. ඒ නිසා අරවටෙන්න එපා. අමාරු වෙන්නේ නැත්තේ බෝ. ඒ නිසා මේ මාස්ටර් කියන්නේ කොහොම හරි මියගේ කෙනෙක් වෙන්න පින් අනුමෝදන් කරනවස්ථාවක් ආවදී පින් අනුමෝදන් කරන එකට කමන්නේ. ඒක කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒක අනිවාර්යෙන් කරන්න. ඔබ කරන්නේ හැම පින්කමක්ම මියගේ ඥාතියට අනුමෝදන් කරන්න. මේ ආත්මය ඥාතියට විතරක් නෙමෙයි. ඊට කලින් ආත්ම බලයට අම්මට තාත්තට ඔක්කොමවත් නිවන් මතක් කරගන්න. ඒක හොඳ දෙයක්. හැබැයි කෙනෙක් මිය ගියාට පස්සේ හිටපු දැන් හොයාගෙන යන්නෙම සාර්ථකින දැන් ගන්න ඔබ අමාරු වෙනවා. ඇයි ඒ කියනම එන්නේ ඔබ හොයන්නේ ඥාතින් දිවේතාව වෙනම ඥාතින් සෙට් එකක් එන ඔබවත්. ඊට පස්සේ ඔබට කරදර කරන ගන්නවා ඒ පැත්තට වැඩි යන්න එපා ඒ අන්තිමට මානසික රෝගයක් බවට පත් වෙනවා. සාමාන්‍යම දේශනාවේ සමාක කළ තියෙන මොහොතකල ඒ විතරක් ඉන්න අනිත් දේ තමයි ඔබ ඒ තත්ත්වයට පත් නොවන විදිහට ඔබ කලින් මේකට අවශ්‍ය දේවල් ඔබ කරගන්න. මේ කියන පස්සේ කරන පින්කම් අනුමෝදන් කරන පින්කම් අනුමෝදන් වෙන්න පුළුවන් අනුමෝදන් නොවන්න පුළුවන්. නමුත් ඔබ ජීවත් වෙන කාලෙම කරෝ පින්කම් ඔබටමයි තේ ඔබේම පරිත්‍යාගයෙන් අහත් සැලකීමක් අද ඔබට එහෙම ගන්න පුළුවන්. නමුත් මරණයට පත් වුණාට පස්සේ ඊළඟ භවයෙම ඔබ ලබන පින් ඔබට ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ හැකිතා ප්‍රබල කුසල් කරගෙන ඉන්න. සාංගික දානයක් ගෙදරට දෙනවා නම් ඔබ සහභාගී වෙන්නේ ඒකට. බට්ටිකක් හරි අරන් ගිහින් දාන බෙදලා ටිකක් වැන්නේ හරි අරන් ගිහින් බෙදන්න. කෙත්තලවලියක් හරි අරන් ගිහින් හාමුදුරනේ ඒක කෙත්තල කෙනෙක් ගන්න හරි බෙදන්න. ඔබත් සාදුසාද කියලා අම්මලා ගන්න. එහෙම ගේන දෙයක් නැත්නම් ඔබ ගිහිල්ලා ධම් බෙදන්න හරි උදව් වෙන්න. භාජන ටික හරි හොයන්න. කැම ටික ගන්න දාන ගන්න හරි සෝදාන ඔබ උදව් කරන්න. ඒකෙන් හරි ඔබ සහභාගී වෙන්නේ ඒකට. හැම අවස්ථාවෙදීම කුසලයක් කරගන්න. දිනකදී මේ වලින් අපි උසලේ සම්මත වෙනට උනේ එක පැත්තක්. අනිත් පැත්ත තමයි තවත් මේ ප්‍රත්‍යක් පැටි ගන්නක් තියෙනවා. අනිත් දේ තමයි මරණාසන මොහොතේ වන විට සමාහනක පිට නොයෙකුත් උපකරණ දානවා. ඔක්සිජන් දානවාලේ සේලන් වීම දෙනවා. නොයෙක් විදිහේ බාහිර උපකරණ වලින් අපිට උපකාර ලබා දෙනවා. ඉතින් මේවා හයි කරන්න පස්සේ දැන් මිට දවස් දෙකක් හතියක් තියෙන පුළුවන්. ඇතැම් විට මේව එන්නේම ශරීර දුර්වල වෙනකොට මේ උපකරණ මත විතරක් අපි යැගෙන ගන්නට යනවා. ඒතකොට මේ උපකරණ ටික අයින් කරමු ගමන්න ඊට පස්සේ ඊට වඩා ජීවත් වෙන්න බැහැ. එතකොට සමහර අය අහනවා දරුවන්ගෙන් මේ උපකරණ ටික ගන්නවද කියලා. ඇතැම් විට අම්මා තාත්තා දැන් උපකරණ දාලා ඉන්නේ ඔක්සිජන් දාලා ඉන්නේ දරුවන්ගෙන් අහනවා දැන් අම්මා ජීවත් වෙන්නේ නැහැ. අම්මා තව මාස 6ක් ගියන් ජීවත් වෙන්නේ නැහැ. එනිසා මොකද කරන්නේ ඔයා මේ ගලවන්න කැමති දෙයක් අපෙන් කැමත්ත අහන දරුවගේ නම එතෙන්දි වෙනදෙනු මාව පරිස්සම් වෙනවා ඔබ තීන්දුව ගැන යන්නේ අප දරුවෙක් නම ඔබ ගලවන්නේ කියනත් එපේ පැන් කියනත් එපේ ඒක වෛද්‍යවරුන්ට බාර දෙලා ඔබ පැත්තකට වෙන්නේ ඔබ කියන ඔබෙන් අහන්න එපා ඒක වෛද්‍ය විද්‍යාවට අනුව කරන්නේ කියලා ඔබ ඒකට තීරණ දෙන්න ගියොත් ඔබට තමයි ඒ මොහොත වෙන විට ඒක නම් මේ කියලා නම් ගැටලුවක් නැහැ. හැබැයි ඒක නම් තවදුරටත් ජීවත් වෙන කැමැත්තෙන් ඉන්න කෙනෙක්, තවදුරටත් ජීවත් වෙන්න සුසුකන් තියෙන කෙනෙක් නම් ඔබ ඒ කැමැත්ත දෙන්නේ ඔබට ලොකු අනුකම්පාවක් වෙන්න පුළුවන්. ඒක පොඩි අනුකම්පාවක් නෙවෙයි. ඔබ මිය ගියාට වඩා ප්‍රබල අනුකම්පාවක් ඔබට වෙන්න පුළුවන් දරුවෙක් නම් ඔබ ඔබේ අම්මා තාත්තා වෙනුවෙන් ඔබ තීරණ දීලා ඔය ටික ගලවන්න කියන යන එපා. ඒක මම පරිස්සම් වෙනවා. ඊළඟ කාරණේ තමයි ලංකාවේ පිටරට ගියන පස්සේ සමාන රටවල් තියෙනවා. එක දැන කාණයක් ඉන්නවා නම් දැඩි වේදනාවකින් නැත්නම් කෙලිකම් ඉන්නවා නම් සාම ජීවිතයක් තියෙනවා නම් සමාන අය දරුවන්ගෙන් ඉන්න දරුවෝ කාගෙන සත්තන් අරගෙන කැමැත් අරගෙන එයාලා ජීවිත නැති වෙන විදිහට ඉන්ජෙක්ෂන් එකක් ගන්නවා. එහෙම කරන්න දරුවෝ ටික ඔක්කොම කැමති වෙනවා. ඒ වගේ වෙලාවක් ආවත් ඔබ කැමති දෙන්නේ නැපා. ඔබේ අම්මා තාත්තගේ මරණයක් නම් ඔබ ඒකට සම්බන්ධ නැහැ. ඔබ කොහොම හරි ඒක අයින් වෙන්න ඔබ ඒකට කොටස්කරුවෙක් වෙන්න එපා කියන එක කියනවා. අනිත් පැත්ත තමයි සමහර බුද්ධිමත් වැඩිහිටි අම්මල තාත්තලා කලින්ම ලිපිරේකනවලා කියලා තියෙනවා. මහවැලේ මොහොතින් එක්කම මොහොතින් මට උපකරණ මුකුත් දාන්න එපා සාමාන්‍ය විදිහට මාව තියන්න කියලා. එතකොට කිසිම ගැටලුවක් නැහැ. අර නික දාලා පන්නේ අයින් කරන්න වෙන්නේ නැහැ නේ. එතකොට කවුරුත් දෝෂාරෝපණ කරන්නේ නැහැ. වෛද්‍යවරුන්ට ගැටලුවක් නැහැ. දරුවන්ට ගැටලුවක් නැහැ. යාට ගැටලුවක් නැහැ. දැන් අපිට කොහොමද ආයෙ මේ රටේ විතරක් නෙවෙයි පිටරටවලත් එහෙමයි නම් වන්දනවත් අය කලින්ම ලිඛිතවම දන්වලා තියෙනවා මනසකින් මොනෝතින් මොලේ ආවාණයක් ඇති මොනෝතින් කිසිම දෙයකදී බරපතල අසනීපයක් වුණොත් සැලකීමෙන් කරන්න එපා. විශේෂයෙන් උපකරණ දාන්න එපා. අවශ්‍ය නැදී බණේම දාන්න එපා කියලා ලිඛිතවම දන්නවා. එවැනි විදිහට මොකද දන්නේ ආවාද විදියට මෙයාට ඉන්න පුළුවන් දවසක් ඉන්න. ඉතින් මේ වගේ බුද්ධිමත් විදියට ලෝකයේ මිනිස්සු පරිසුබන විදියවත් කියනවා. විශේෂයෙන් පේනන්නේ අපි බෞද්ධයන් හැටියට. අපි පේනතේ වා අන්තරන් ගැන විශ්වාස කරන අය. මේ ජීවිතේ විතරක් නෙවෙයි මරණයත් පස්සේ ජීවිතයක් ගැනත් අපි විශ්වාස කරන අය. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් අන්තිම මොහොතේ දුක් විඳින්න ඉන්නවට වඩා හොඳයි අනේ අම්මා හරි තාත්තා හරි ඉක්මනට මැරෙන්න හොඳයි කියලා නේ. ඔබට එහෙමත් හිතෙනවා නේ. ඇත්තෙම බලන්න ඔබ ඒ සත්‍යෙට පත්කල ඉන්නවා නම් ඔබේ දරුවෝ ඔබව ඉක්මනට මැරෙනවට කැමති වෙනවට ඔබ කැමතිද? කොයිතරම් දුක වේදනාවක් විඳින කෙනෙක් උනත් කියන්නේ සියදිවි හානි කරගන්න කියලා දෙයක් කරන කෙනෙක් උනත් තාම මොකක් හරි වැඩිපුර ජීවත් වෙන කැමතිද කොහොමද? එහෙම නැති අය ඉන්නවා. වැඩිපුර ප්‍රමාණයක් මිනිස්සු ජීවත් වෙන කැමතියි. අනිත් මේ තමයි කියන්නේ නොයෙක් විදිය ආබාධ වෙනවා අපට. විශේෂයෙන් අපි ඔය මොළයේ ලොකු ආබාධ වෙනවා අපි ඔය බ්‍රේන් ඩෙත් කියලා කියන්නේ. මොළය මැරෙනවා කියලා කියන්නේ. ඒත් ඒ වගේ දෙයකට උනත් පින්නතුනේ ඇතැම් විට නැවත ප්‍රකෘති තත්ත්වයට එනවා. විශේෂයෙන් නැහැ පරිස්සමද ලෝකේ මෙයන් ඔසේ කරනවා. එතකොට එතෙන්දී සමහරයක පරේක්ෂණ කළ තියෙන පිනතුනේ එක්කෙනෙක් කොයි වගේ අර කොමා කියන අවස්ථාවෙ ඉන්නකොට කිසිම ප්‍රතිචාරයක් නැදක්වමින් ඉන්න අවස්ථාවකදී කීපෙන්නේ තීරණය කළ තියෙන මෙයාට අර ඉන්ජෙක්ෂන් එකක් ගන්න. ඉන්නකොට කොමා එක දරුවේ කියලා දෙනු නෑ නෑ කරන්න එපා තාම අපි බලමු කියලා. කොහොම හරි වෙනතුනේ පස්සේ මට සිහිය ඇවිල්ලා. සිහිය ආවෙතරක් නෙවෙයි වෙනතුනේ පුදුමේ බලන්න මෙයා කියනවා මත්තේ අර ඉන්ජෙක්ෂන් එක ගන්න කියන එකක් මට හිතෙනවා. එතකොට මං වා බය වුණා. මගේ ජීවිතේට හානියක් කියන්නේ පස්සේ අර එපාදුවට පස්සේ මගේ ඉන්න හරේ තැනට පත් වෙනවා කියන එක. පිටතනේ සමාන අය අපි හිතනවා ප්‍රතිචාර නදල්පනෝනේ ඇමරිකයි කියලා. ඒකට ප්‍රතිචාරය දක්වන්නේ බැරුණා කියන්නේ කන හොඳට ඇහෙනවා. එයා හිතනවා පිටතනේ ඇතුලේ මේ වැඩේ කියනවා. එනිසා ඇස් දෙක පියාගෙන දවසක් හතියක් මාසයක් හිටියන් හිතන්න එපා. මෙයාට කිසිම දෙයක් හිතන්න බෑ. මෙයාට කිසිම ප්‍රතිචාරයක් දක්වන්න බැරි නිසා මෙයා මලගිනියක් වගේ ඉන්නවා කියලා කෙනෙක් කියලා හැමලම් හිතන්න එපා. එහෙම නොවන අවස්ථාවක් කියලා. අනිත් පැත්ත තමයි අපි කියන්නේ මෙහෙම අනතුරකට පත් වෙලා එයා සාමාන්‍ය ලෝකෙ ඉන්නවා කියලා. ඒතර අපි කොහොමද මෙයාගේ ජීවිතේ නැති කරන්නේ බැරි වෙනවද? මෙයා මරණයෙන් පස්සේ ඉතාම කල්ලේහා දුබදීකට තමයි යන්නේ. නිරය වගේ තැනකට ගිහින් දැඩි දුක් විඳින තැනකට නම් ඉන්නේ. එතන අපි මේ ලබපු සුභතිය මෙයාට ඉක්මනට නැති කරන්න කැමතිද අපි? කැමති වෙන්නේ බෑනේ අපිට පේනතුනේ. ඔකට හොඳම උදාහරණයක් තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා කෙනෙක් පේනතුනේ. ඔව් නොකරපු පරදකට අහුනවා. ඔහුයි ඔහුගේ ඥාතිවරයෙක් හොරකමක් කළා. ඒ එක්කෙනෙක් කොහොම හරි මුලින් ජීවිතයට පත් කළා. දෙවෙනිම හොරකමක් වෙච්ච කෙනා රජතුමා අල්ලගත්තා. අල්ලගෙන ඔහු මේ මරණයට පත් කරන්න තීරණය කළා. හැබැයි ඔහු ඍජුවම මේ හොරකමට සම්බන්ධ වෙච්ච කෙනෙක් නෙමෙයි. මෙයාට මරණ දඬුවම කොහොමද නියම කළේ? මෙයාගේ අත් දෙක බැඳලා පිටිපස්සට කළා. උලක් මත තිබ්බා. උල කියනවා කියලා අපි කියන්නේ. අහලා තියෙනවනේ ලොකු උලක අඩි 10ක් 15ක් උඩ උලක මෙයා පිටිපස්ස තියෙන සෙකන්ඩරි උලෙන් බහින විදිහට සලස්සනවා. දැඩේ වේදනාව නිදිමින් ඇඟපතින් ඇස් දෙකෙන් මුල්ලේ කන් දෙකෙන් ලේ වහුරවල තමයි දවස් ගානක් දුකදල කෑගාන මියන්නේ. පිනතුනම විශ්වාස කරනවාද මේ වගේ සිද්ධියක් බුදුරජාණන් කාලේ වුණා. මෙහෙම කෙනෙක් උල තියලා අර උල මත ඉන්නකොට මෙයාගේ අර කලින් මිය ගියපු ඥාතිවරේ දෙවියෙක් වශයෙන් හිටියා. ඉඳලා අහසෙන් ඇවිල්ලා මෙයාට කියන දැන් මෙයා උල මත ඉන්නකොට මෙයා කෑ ගහනවා. අනේ මාව ඉක්මනට මැරෙන්න කියකිය කෑනවා. මේ දුක නම් ඉඳෙන්න බෑ කියලා කෑනවා. ඊට පස්සේ අර දෙවියන් අහසෙන් ඇවිල්ලා මොකද කියන්නේ? කියනවා මැරෙන්නෙම තව මොහොතක් හරි ඕම හිත හදාගෙන ඉන්න. ඔහොම ඉන්නවම ඉන්න මැරෙන්න නම් එපා කියලා කියනවා. මෙහෙම කියනකොට මේ නඩුවම නියමුවොත් රජතුමා අර ආසනෙට යන්න කියලා. යනකොට රජතුමා මේ සිද්ධිය දැක්ක මේ අහසින් ඉඳගෙන කෙනෙක් මෙහෙම කියනවා. ඊට පස්සේ අහනවා අරයාගෙන් ඇයි මේ ඔබ මෙච්චර දුකක් විඳින්නේ මරණාසන්න කෙනෙකුට තවත් මේ ජීවත් වෙන කෙනෙකුට උනන්දු කරවන්නේ ඔබ මේ තැනත්තාගේ හතුරෙක්ද කියලා. ඒතකොට කියනවා මම හතුරෙක් නෙවෙයි මම මෙයාගේ ළඟම ඥාතියෙක් මං දෙවි කෙනෙක් කියලා යම් පැත්තකට යන්න කියලා හේතුව කියන කියලා ආයි පැනට කියලා කියනවා. මොකද හේතුව වෙනවා මේ දෙවිය කියනවා රජතුමනි තා මොහොතකින් මෙයා කියලා නිරයේ උපදින්නේ දැන් මේ සූදානම. නිරයේ උපදිනවා කියන්නේ මේ විදිහට දුකාගේ නෙමෙයි මීට වඩා සිය දහස් ගණනකින් මෙයාට දුක් විඳිනවා නිරයේ. ඒ නිසායි මම තවසුළු මොහොතක් හරි මේ සුභතියේ මෙතන මේ ඉන්න කියලා මම මේ කියන්නේ. නිරයේ ගිහිල්ලා විඳින අපමණ දුකට වඩා මේ කුලමත විඳින දුක හොඳයි වේ. තේනදී ඔබට මේ කතාව තේරෙනවා නම් ඔබ කොයිතරම් දුකක් වින්දත් ඉක්මනින් මනස ලෝක යන්න උනන්දු වෙන්නේ නැහැ ඔබට. හරියටම සුභතිය පෙනෙන්නේ ඔබට ධර්මයේ ස්ථාවර වෙච්ච කෙනෙක් නම් ඔබ ජීවිතය අත්හරේ නම් එහෙම නැති කෙනෙක් නම් වෙනත් ඔබ මේ මනස ලෝකේ කොයිතරම් දුකක් වින්දත් එහෙම ඉක්මන් වෙන්න යන්න. ඇයි මෙතනින් දුකෙන් ඉවර වෙනවා නම් කමක් නැහැ වෙනතට. මෙතනින් ගමනක් නැහැ. නැවත තව ගමන ආරම්භයකට මේ යනහඳ පින්නතර මේ රජතුමා මේ කාරණේ අහලා හරිම සංගයට පස්සෙලා ඉක්මනට මේ තැන තනිදස් කළේ. අර තැනත් ආරුණේ නැහැ පින්නතර. නැරොන්නේ. මන්නේ බේරුවා. ඊට පස්සේ ප්‍රතිකාර කළා. ඊට පස්සේ පින්නතර පුදුමේ බලන්න මේ තැන තමයි මහනුවර. මහනායකයන් මේ මහනුවර රහත් මේ පස්සම බයකට තෙක් මෙයා හිමලියෙන් මැරෙන්නේ නැහැ. බලන්න පිළිතුර ජීවිතේ දවිනු. ඉතින් මේ වගේ සතර තමයි අපි ඉදිරියේ මේ තියෙන්නේ. ජීවිත කාලය අවුරුදු 60 70 වගේ ජීවිතයක් ගියාම බලන්න පිළිතුර අපි තීරණ තීන්දුව දෙන්න යන්නේ නැහැ. ඊට වඩා ගැඹුරින් ජීවිතයට බලන්න අපි. එතකොට දැන් මේ මරණය ගැන අපි විවිධ පැතිවලින් මේ කරුණු සාකච්ඡා කරමු. අනිත්‍යය තමයි තවත් ප්‍රශ්නේ ඉවර නැහැ තවත් පැති තියෙනවා. ඊළඟ කාරණය තමයි මරණාසන්න මොහොතේ කෙනෙක් කලබල වුණොත් අනතුරටපත් වුණොත් දුක් වේදනාවක් වින්දොත් ඒ වෙනන දේ නිසා දුකටාමේ වේද කියලා කෙනෙකුට තැගයක් තියෙනවා. මේ ප්‍රශ්නේ බුදු ජනහන්සේ කාලේ කියනවා. මහානං සාංකය කියලා සාංකේ කුමාරේ බුදු ජනහන්සේ ඥාතිවරේ මහත්ගේ ප්‍රශ්නයක් කියලා. මගදාන ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ අපේ රාජ්‍ය සේවය ගැන නිතරම සේවකයන් සමග වැඩ කරන්න අපිට දඬුවම් දෙනවා සමහර අයට. පොර සංකීර්ණ ජීවිත පිළකට ගන්න. එහෙම ගත කරන අපට ඇදමිට මේ වගේ සංකීර්ණ ප්‍රශ්නයක් ආපු වෙලාවදී අපි මිය ගියොත් දැන් කෙනෙකුට දඬුවම් දෙන වෙලාවදී අපි මිය ගියොත් අපේ පරලෝක ගතිය මොකද කියලා. තොට අපේ පරලෝක ජීවිතය අසාර්ථක වෙනව නේද? දැන් සරල විදිහට කියනවා නම් දැන් පින්නතුන් අපි අනතුරට පත් වෙන්න පුළුවන්. ලෙඩක් හැදෙලෙක් නැගෙන පුළුවන්. නැත්නම් ගහකටම් පොරොට වැටෙන්න පුළුවන් නේ. පොල් ගෙඩියක් පොරොට වැටෙන්න පුළුවන්. කොයි දේ වෙන්නේ කියලා කියන්නේ නැහැ අපේ ජීවිතවල. එතකොට මෙන්න මේ වගේ අක්ෂේ ප්‍රති මේ වගේ කරදරයෙන් අපි මිය ගියොත් අපට සතරණේම අනතුරක්ද කියලා හෙවෝ. බුදුරජාන් වහන්සේ කියන නෑ මහානම් සාකේ එහෙම වෙන්නේ නෑ. ඔබ සද්ධා විරිය සතිය සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරපු කෙනෙක් නම් ඊටාම සංකීර්ණ අනතුරක දෙමිය ගියත් ඔබ උපතිගාමි වෙන්නේ නෑ කියලා. ඒ කියන්නේ හොඳට කුසලයේ ශක්තිමත් නම් ඒ තැනස්සා අර අනතුරකින් මිය ගියත් දුකටපත් වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ හඳ ලස්සන උදාහරණයක් ඇතර කියනවා. ගිතෙල් කලයක්. එළ ගිතෙල් කලයක දානවා. එළකිතල් මාර්ජනේ වතුර යට අරගෙන ගිහිල්ලා වතුර යටදී කිතල් මාර්ජනේ උඩ කරනවා. බින්දෙනවා. වන්දන. වතුර යටදී අර කිතල් කණේ කුඩු කරවන්න හදලෙන්නේ. කිතල් එකට මොකද වෙන්නේ? කිතල් එක ඕ කිතල් එක උඩ නෙනවා වෙනවා. අනිත් වගේ තමයි අනුරද දෙමිය කියන්නේ මේ ශරීරයේ මහමගදී වැදෙන වාහනයකට පොඩි වෙල යන පුළුවන්. හැබැයි ආගේ විඥානයේ සුගතියක පිළිතුරය. යන අනුරන් වෙන්නේ. දැන් සම්මාන කුමාරිගේ කතාවේ වගේ නම් යෝවාද සම්මවරෝ මනුජේතු සත්‍ය මුනි භගවා කතිච්චෝ පාරගත්ෝ මල දෙවිය සමන්ගේ සංසුග සංසරගතම් දෙන්නේ කියලා අපි කියනවා ඉස්සරහට වඩනේ. ඔව් මාගදී අනුරක් ඒ කියලා නේද මොහොමද පිනුන් දැන් මේ කාටා අපි සමාජ ඉස්කෝලේදී කියනවා අනුරයන් වල හැටි තේරුම් ගන්න නැහැ නේද ඒකට මේ කාටා වල කියන්නේ බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ගුණයි මේ කියන්නේ ඒත් මේ කාටා මුලින්ම කිව්වේ බුදුරජාණන් වහන්සේ අර මාගදී අනුරකට පත් වෙන කුමාරයෙකුට මේක කිව්වේ ඔය චක්කමානාවි කියලා ඒ කුමාරයා කැමෙනිය අනකට සත්පරණ සරෝගෙන් අනතරට පත් වුණා පත් වෙන කෙනෙක් බුදුන් මේක දැනගෙන මේ ගාථාතුණු ගණට යවුවා මේ කුමාරයා කැලෙදින් මන්නේට පත් වුණා මන්නේට පත් වුණත් එක්කම ශාරීරිය පානේ වැඩිලා තිබ්බා ඊට පස්සේ මෙයා දිවි රෝගෙට ගිහිල්ලා දෙවි කෙනෙක් ඉදිරියේ ඒක වැඩිම බුදුහාමුදුරේ ඉදිරියේ පිළිහිදෙනවා අර ශාරීරියට හානියක් වෙන්න පුළුවන් පිටතින් නමත මේ කුසලයට ඔබ දිනුම කරගත්තු හිතට හානියක් වෙන්නේ නැහැ ඒක ඔබට සුභතිය නමදින මේක තමයි අපට කියන හැකරන්නේ බුදුහාමුදුරන් උදාහරණයක් කියනවා ගඟක් ළඟ ගහක් තියෙනවා ගඟක් ආසිට යම්කිසි ගහක් තියෙනවා ඒ ගහ තියෙන ගඟ පැත්තට නැමෙලා තමයි දැන් ගඟෝම ගන්නවා දැන් මෙහෙම ගහක් තියෙන ඇලවල මේ ඇලවල තියෙන ගහ නාම වැඩිලා නැහැ මේ ගහෙන් කොයි පැත්තෙන් කැපුවත් ගහ වැඩෙන කොහෙටද ගහ වැඩෙන්නේ ගඟට දැන් ගහ කෙලින්ම තියෙන ගහක් නම් දැන් සමනය දන්නවා කොයි පැත්තට වැටෙන්න ඕන කියන යාමච්ච පැත්තට තමයි ඇලකල සමනය. නමුත් ගහ අන්තක 60ක් 50ක් වගේ ඇලවල තියෙනවා නම් ඒ වගේ ලාගදී කපන පැත්තම වෙනසක් වෙන්නේ කොහොමද අල්ලන්න බෑ වැඩේ. අන්න ඒ වගේ තමයි සමහර එන සුගතියට බර වෙන්නේ අය. සද්ධාවෙන්, සීලයෙන්, සෘතියෙන්, වීරයෙන් ආදී ගුණ නම් දියුණු කරගෙන හොඳ ශක්තිමත් හිතක් ඇති කරගන්නවා ඉන්නවා. ඒ දැන් මිට ලොකු රෝගෙකින් මන්නන් පස්සේද පුළුවන්. ආලෙන් දෙක්ෙන් වල මැරෙන්නත් පුළුවන්. එතකොට කාලයක්ම කොමා වගේ සිහි විකල්ල මැරෙන්නත් පුළුවන්. සිහිය නැතු විදිහට මැරෙන්න හැබැයි වෙනස දෙකක් තියෙනවා විශේෂ කාරණයක් ඉඳ තේරුම් ගන්න ඕන. සිහි නැතුව කියලා අපි හිතුවට අන්තිම මොහොතේ නැවත ප්‍රබෝධි එනවා. ඇවිල්ලා තමයි මැරෙන්න බලන්නේ. අපි පින්නතුනේ කොහොම මරණයට පත් උනත් මේක හොඳ වැදගත් කාරණයක් මතක තියාගන්න. අපි ඇස් දෙක අරගෙන මරුණත් ඇස් දෙක පියාගෙන මරුණත් කොහොම මරුණත් මරණාසන්න මොහොතේ ලක්ෂණය තමයි පංච විඥානය අපේ. පංච විඥානය කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියයන්ගෙන් මේ මොහොත අරමුණු ගන්නේ නැහැ. තනිකරම මන ඉන්ද්‍රිය කරමුණු ගන්නවා. එවැනි ඇසින් දකින රූපයකට අනුව නෙමෙයි හොයන්නේ. ඒක මනසට අරගෙන මනස අනුව තමයි යන්නේ. මනසෙන් තමයි තීරණය කරන්නේ තම මොන දත් දෙන්නේ කියලා. පින්නත මේක නෙවෙයි ආශ්චර්යය. ඒක නිරේ පුදුමයි. මරණාසන්න වෙලාවේ නෙමෙයි පින්නත මේ මොහොතේ තමයි කියන්නේ මනෝවිඥාණය. පින්නතන හිතෙන්න පුළුවන් මේ මනගෙන ආමුල දිහම බලාගෙන ඉන්නවා කියලා. පින්නතන හිතෙන්න පුළුවන් මේ බණ කියන කාරණාව මම දැන් මම මේ මොහොත මහානායක කියලා නෑ පින්නතන. ඔබට මේක තේරෙනකොට ඔබට මගේ රූපයේ තේනල මා හඳුනා ගන්නකොට ඔබට ඇත්තෙන් කෙනෙක් ඉස්සක් විඥානය. ඔබට මගේ සංදේහයේ ඉස්සෝත විඥානය නිරුද්ධ වෙලා ඔබ තේරුම් ගන්නේ මනෝ විඥානය. පින්නතන මේ ඉන්ද්‍රිය මුලින් තියෙන මේ අලු ඕලාරක ඉන්ද්‍රිය මහා මැත්තෙන්ම නෙවෙයි අපි ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන මනෝවිඥානය. එනිසා තමයි ධර්මයෙන් සඳහන් වෙන්නේ සම්මේ ධම්මා මනෝවිඥාන දාසියා විඤ්ඤාය කියලා. අපි නිතරම අතීතේ නිරුද්ධ වෙච්ච අතීතේ ඉන්නේ. අපි නිතරම මනෝවිඥානයෙන් වැඩ කරන්නේ. ඒ තරම් උදාහරණයක් කියන්න. අපි පාරේ යනකොට ටෝච් එකක් ඉස්සරහට ගහගෙන යනකොට අපි ටෝච් එක ගහන ඉස්සරහට කකුලක තියෙන මොකද? කකුල් දෙක මෙහෙ තියෙන. අපි පාරේ නෑ යනකොට කකුල් දෙක ළඟට ටෝච් එක නැහැ නේ. නැහැ නේ. පඩි පැනකෝම නගිනකොට ඔබේ කකුල තියෙන පඩිය ළඟට බලාගෙන ඉන්නේ නැහැ නේ. ඉස්සරහ පඩිය දිහා බලාගෙන කකුල මෙහෙ තියෙන. එන්නතනේ ඒ සිද්ධියම තමයි ඔබ මාධ්‍යම බලගෙන ඉන්නේ. මන්දිය බලන එක අර පරිපාලි ඉස්සරහා බලගෙන ඉනවාගේ ඔබ ඉන්නේ. ඔබ මම හඳුනාගන්නේ මනෝවිඥානේ. ඒක ඉතාම සියුම්ාරණයක් වෙනතුනි. මෙතනින් තමයි සම්පූර්ණ ධර්මමග විවර වෙන්නේ. මේක තේරුම් ගැනීමත් එක්ක. මේක තේරුම් ගැනීමත් එක්ක තමයි දුක නිදහස් වීම තේරුම් ගන්න. මේක තේරුම් ගැනීමත් එක්ක තමයි වෙනතනේ අපිට ප්‍රඥාව ලැබෙන්නේ. ඒ සම්පූර්ණම මේ මොහොතේ ජීවත් වෙන මායාවක මේ ඉන්නේ. අපි වාහ උබත් කියලා කිව්වට අපි වාහ කියලා රැකියාවක් කරනවා නම් වාහ බුද්ධිමත් කියලා අපිට හිතනවා. නමුත් මෙතනදී ඒකට අපි ඇත්තම ලොකු මොලාවක මේ ඉන්නේ. ලොකු අවිද්‍යාව මොහයකට මේ ඉන්නේ. අන්නේ මොහ පටලෙන් අපව මුදවලා අපි ප්‍රඥාව උපදෙස් ස්ථාපිත කරන්නයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. පින්නදී අපි දැනගත්තොත් ඇත්තම කියන දේ අපි දෙවෙනි නහස් වෙනවා. ඇත්තම අපි මොකද මේ කරන්නේ කියලා අපිට තේරුම් ගන්න. ඒකට සරල උදාහරණයක් මම ඔබට කියන්න තේරෙන්නේ දියුමාවක්. ඔබ කැමපින් ගන්නක බත් කනකොට මම දැනග කලින් මම මේ කෙනෙකුට මරකට කිව්වේ මතකද? අපි කෑම එකක් කනකොට බත් පින් ගන්නක. කෑම කරන්නේ අපි. දැන් කෑම පින් ගන්නේ බත් කියනවා. මේ පැත්තෙන් බොළු පොල් ටිකක් තියෙනවා. පොල් සම්පල් තියෙනවා නැත්නම් පොස්පොලක් තියෙනවා වම්බඩු තියෙනවා පොන්චි තියෙනවම තියෙනවනේ. දැන් කෑම කනකොට කට රස දැනෙනකොට අපි හිතන්නේ මේ රස දැනෙන්නේ මේ පිඟානේ තියෙන කෑමයි කියලාද? දැන් පිඟානේ අපි කියමු පොන්චි තියේ කියලා. දැන් පොන්චි කෑමක් හැබෙනකොටම හරිය රසයි පොන්චි එක හොඳට හදලා තියෙන හොඳට කිරිත් එහෙම දාලා කියලා මෙතෙන්ට දැනෙනකොටම බලන පිඟානේ දිහානේ ඇත්තෙන්ම ඔබට දැන් මේ රස දැනෙන්නේ මේ වෙලාවේ පිඟාන තියෙන ඇයිද? නෑ නේ නේ. මේ වෙලාවේ ඔබට රස දැන යන කටේ තියෙන ඔවර කෙලත්තෙට මිස්තර වෙලා තියෙන කැමරස තමයි දැනෙන්නේ. නමුත් ඔබට කවදාවත් කිදිලා තියෙනවද ඒක? නෑ නේ නේ. ඔබට රස දැනෙනකොටම හිතෙන්නේ මේ රස දැනෙන්නේ මේ පිඟාන තියෙන බොජ්ජි ටික පලා ටික මේ පොර ටික තමයි කහයිනේ කියලා. පිඟාන දිහා බලාගෙන තමයි අපි කෑම කන්නේ. ඇයි? බැරි වෙනවක් කටේ තියෙන කෑම ටික රසය කියලා දැන් හිතාගෙන ඉන්නේ හතර ගත්තොත් කොහොමද පිඟානේ පැත්තෙන් ඉන්නේ? මොකක් වෙන්නේ? ආයේ පිඟානේ ටිකක් කාලිව දැනේ. තේන්න තේන අන්නේ වගේම තමයි පිනතන අපේ සම්පූර්ණ ජීවිතය කියලා කියන්නේ. අපි මේ ඇහෙන් පේන රූප, කනෙන් අහන ශබ්ද, නාසින් දකින ගඳ සුවඳ, දිවෙන් දකින දිවෙන් රසය ස්පර්ශ මේ සියල්ලගේම ස්වභාවයක් වෙනුනේ මේමයි. අපි මේ ඇටෙන් මේ වෙලায় රූපය දකින්නේ මේ බුලත් කොලයක් කියලා හඳුනගන්නේ වෙනුනේ මේ අභ්‍යන්තරයෙන් හඳ හඳුනාගන්නේ අපි. පිටින් නෙවෙයි. පිටින් දෙන වර්ණ රූපෙ විතරයි. මේකේ හැඩතල, මේක මොකද්ද? මේක ඔක්කොම ටික අපි ඇති කරගන්න අතීතයේ දැකපු යන් දැකීම අතීත සංයෝජන ටිකත් එක්ක හඳුනගන්නේ. මේක බුලත් කොලයක් කියලා හඳුන ගන්නකොටම අපේ හිත මේ තුන බැසගෙන ස්ථාපි පියවර ගානක් ඉස්සරහට ගිහින්. ඒකට මෙන්න මේ හිත දුවන වේගයටම ප්‍රඥා සහිත හිත දුවන සතිය හා සම්පජාඤ්ඤය දියුණු කිරීම තමයි මේකේ මුලාන වෙන විදිහට. මේ ඇතිවන ඉන්ද්‍රිය සංජානනයේ ඔස්සියම හිත වේගවත්ව අරගෙන ගිහිල්ලා සමත විදර්ශනා තුළ සිත පිහිටවීමයි සම්පූර්ණ බුදුදහම කියන්නේ. එහෙම වුණොත් විතරයි අපි මේකේ මුලාවට පත් වෙන්නේ. ඒ තරම් වේගයෙන් මේක දකිනකොට මෙයන්. අපි කියමු පෑට සැතපුම් 60ක වේගයෙන් යන වාහනයක් තියෙනවා නම් ඒ 60ක වේගයෙන් යන වාහනය කෙනෙකුට මොන හරි දෙන්නවා නම් අපි මොකද කරන්නේ? අපි වෙන තීඩ සමාන්තර 60ක වේගයෙන් යනවා. ගියොත් තමයි ඒ වාහනය කෙනාට අනිත් පැත්තට දෙන්න පුළුවන්කම තියෙන්නේ. අන්නේ වගේ අපේ හිත ඉතාම වේගවත්. ඒ වේගවත් හිත අනුවම අපේ හිත තැන්පත් කිරීම සමථ දර්ශනා තුළ දුරුත් දිනු කිරීම තමයි ධර්මය කියලා කියන්නේ. එහෙම දිනු කරන කෙනාට තමයි දෙක්කේ දෙක්කමත්තන් සුදේසුතමත්තන් කියලා කියන්නේ. හොඳයි වෙනතුනි අපි දැන් බුද්ධ පුණ්‍යාවට අතගහනවා. ඔබත් මේකට සාදෝ කියලා සහභාගි වෙන්න. සාදෝ සාදෝ සාදෝ. කවුරු නැගිටින්න? නෑ බුද්ධ පුජා කරන්නේ. හොඳයි. කවුරු සාදු කරනවද කියන්නේ? එතකොට කවුරු සම්බන්ධ වෙනවා? සාදෝ සාදෝ සාදෝ. හොඳයි වෙනතුනි අපි ඒ සම්බුද්ධ පුජා සම්පත් කරාට පස්සේ ගාථාන් කියනවා තව ටිකකින්. එතකොට ඔබත් ඒ පුජාවට සහභාගි වුණා කියලා හිතනවා නේද? අත ගැහුවා ගිය සාදු කරනවා මැතිය. හරි හොඳයි හොඳයි පින්නතුනි අපි දැන් ඇතිය නැත්නම් ඔබ ඉවරයක් වෙන්න හිමුණාම ඇතිය හරි සාදු කර දිනවා හරි අත ගැහුවා වගේ තමයි හොඳයි පින්නතුනි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ දැන් මරණයේ ආන්තරිකව දින කරුණක් අපි මේ සාකච්ඡා කළේ ඔබතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු ඇද්ද මන් දන්නේ තවන කියන පැති තියෙනවා ඇත්තෙම කියන පිටම් වල තියෙනවා ඉතින් අපිට වෙලා නැහැ ඩේට අපි කියන ටික මේ විතරයි සාදු සාදු පින්නතුනේ අපි මේ ධර්මයෙන් ලබන ආනිසංශ ගැන අපි මේ කතා කරන්නේ විශේෂයෙන් මරණය ගැනදී මරණය දුකක් නොවන විදිහට මරණය ළඟදී පරාජය නොවන විදිහට එකකටින් අපි ඒ අවස්ථාවට සාර්ථකව මුහුණ දෙන්න ඕන. ඒක තවදුරටත් අනාගතයෙන් වෙන්නත් පුළුවන්. තවදුරටත් 10කින් වෙන්නත් පුළුවන්. ලැබෙන අවුරුද්ද වෙන්නත් පුළුවන්. හැටමෙට හෙට මේ වෙලාවේ වෙලා ගන්නත් පුළුවන්. දැන් අද මම කියන මෙහෙම අද මම බණ කියනවා. හෙට උදේ වෙනකොට මම දැනගෙන ඉන්නත් පුළුවන්. මුලකට බලාගෙන එම් බම් කරලා ඉන්නත් පුළුවන්. ඒ නිසා හිතයගන් ඉගෙන ගන්න යාට ඔබ පිළිගැනීමක් වගේ එහෙම වෙන්නත් පුළුවන්. නැත්නම් ඇත්තටම මේව දුර තියෙන සංඝයන ස්වභාවයට සමාන ලාභී ඉඳ වෙනවා. ඒක සමානයක්. ඒත් එහෙමත් වෙන මොනෙහි ගිනාම් වලට මේ ලබන සියලුම අධ්‍යක්ෂණය අපි ලබන දේ තමයි පිළිතුනේ. අපි හැමෝටම අපේ හිත පිරිසිදුව තියාගන්නට ඕන. අපිට කොයි මොහොතේ අපේ මේ ජීවිතය අවසන් වෙන්නේ කියන්න බෑ. එනස ඇසෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, මේ ලැබෙන අධ්‍යක්ෂණය වලින් පිළිතුනේ හිත සංභාවනපත් නොවන විදියට තමයි නිතර සිහියෙන් නොනින් ඉන්නට ඕන. දැන් අපි නිතරම බාහිර දෙයකින් පාලනය කරන්න පුළුවන් මට්ටමේ ඉන්නේ. එම් බාහිර කෑමක් දුන්නොත් නැ වාහනයක් ආවොත් ඉස්සරහට කෙනෙක් ගෙනොත් හැම වෙලාවෙම බලනව නේද? ශබ්දයක් ඇතුළු වාහනයක් කෙන හැම වෙලාවෙම බලනව නේද? අහනව නේද? ඒ කියන්නේ අපේ හිත කලබලයිනේ පිටුද. අන්න ඒ බාහිර මත අපි යෙදෙන ගතිය ටික ටික අඩු කිරීම තමයි මෙතන ධර්මයෙන් අපි මුලින්ම කරගන්න ඕන. ඒක ඒ සංයම ඇදගෙනමත් එක්ක තමන්ට පුදුම විදියට මානසික සුවයක් වෙනුත් නේ නැහැ. සිංහ සුවයක් ලබා ගන්න සමත් වෙන්නට ඕන. අදයන් කියන්නේ අපට උදෑසන සඳහා මේ ලැබෙච්ච කාලෙ මෙතනින් අවසන් වෙනවා. මේ අවස්ථාවේදී අපි එනම් හොඳයි ලබු හාමුදුරන් වහන්සේ පන්සිල් දීලා බුදු පූජාදී සිදු කරනවා. හොඳයි උදෑසන මට මේ මොහොත දක්වා සිදු කරගත් සියලු කුසල ධර්මයන් ඥාන සංසයෙන් පිළිතුරු හැම දිනාටම මේක ඥාතින් හැම දිනාටම දෙවියන් සැද ලෝකයට මේ පින සුභ සම්පත්‍ය පිණිසත් උතුම් නිර්වාණ අවබෝධය පිණිසත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛං පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නිබ්බයං සෝකං පන්තාච නිස්සෝකං වන්තු සම්දේ පිපානිනෝ දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා දියෙන් තෙලෙන සත් දිය නැති වෙත්වා සොහින් තෙලෙන සත් සොම්නක් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැමදෙනාටම දෙවියන්